වෙලා තියෙන්නේ කියලා. නැත්තම් මේ දහම් සමාධියට බාධා වෙන අයුරින් ඔබගේ දුරකථනයේ නාද වුණොත් ඒක ඇත්තට සුදුසු නැති වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ අමතක වීමකින් තමයි, උවමනාවෙන් කරන දෙයක් නෙමෙයි. උවමනාවෙන් කරන දෙයක් නෙමෙයි නිසා ඔබට පාපයක් වෙන්නේ නැහැ. හැබැයි සාපයක් හැදෙන්න පුළුවන් තව කෙනෙක්ගේ සමාධියකට බාධා කරලා. ඒ වගේම අපේ පුංචි දරුවෝ ඉන්න අම්මල තාත්තල පොඩ්ඩක් දරුවන්ව සද්දෙන්න නැගෙන ආකාරයට තියාගන්න උපරිම උත්සාහ කරන්න. හදිසි හරි දරුවේ ගැඬුවොත් පොඩ්ඩක් එළියට ගිහිල්ලා අනිත් අයට අවස්ථාව සලසලා දෙන්න සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. කිසිම කෙනෙක් වින්ගතේ දහම් සමාධියට බාධා වෙන අයුරින් කටයුතු කරන්න එපා. ඒක එච්චර සුදුසු වැඩක් නෙමෙයි. යම් දවසක නිවන් දකින්න යන ගමනේදී බොහෝ බාධා සහිත වෙයි මේ කටයුත්ත. අන්න ඒක නිසා. ඒ වගේම වින්ගතුනි මේක තවත් එක් ධර්ම දේශනාවක් නෙමෙයි. ඒක නිසා පුළුවන් තරම් මේ කියන දේවල් අහන්න උත්සාහ කරන්න. දැන් මම දකිනවා ධර්ම දේශනාවලට ගියාම ඒ සමහර පිරිස් ධර්ම දේශනාව අහන්න එනවා කියපු හින්දා. එහෙදි ආරාධනාවක් කළා, ඉතින් නොගිහිල්ලත් බෑනේ, යන්න එපා. ඉතින් එහෙම ආවට පස්සේ හරි අමාරුයි ධර්ම දේශනාව තුල ඉන්න. ඒ වගේම ඉතින් දරුවෙක් මල්ලෙක් එක්ක එහෙම ආවොත් ඉතින් හැමතිස්සෙම දරුවා මොනවද කරන්නේ කියලා බලනවා. ඌ එහාට යනවා නම් ඌ පොඩ්ඩක් මෙහාට ඇදලා ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් සිද්ධ වෙනවා. ඒ වගේ තමන්ගේ නිවනට ගොඩාක් බාධා වෙන කටයුතු තමයි මේ දේවල්. ඒක නිසා දරුවන්ට අවවාද කළා, පුතේ ඔයා මෙතන ඉඳගෙන බණ ටික අහන්න, දඟලන්න කරන්න එපා කියලා. ඉතින් එහෙම කරගන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් තමන් මේ ධර්මයේ අවබෝධ කරගන්න උපරිම උත්සාහ කරන්න. වෙන වෙන කටයුතු වලට හිත යොමු වෙද්දී මේ ධර්මයේ අවබෝධ කරගන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න නම් තමන් මනාකොට සිහිය පිහිටවගෙන ඉන්න මේ කියන දේවල් හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්. අන්න එහෙම කියන දේවල් හොඳට තේරෙන්න ගනිද්දී තමන්ට මේ නිවන සකස් වෙලා එයි. උත්තරීතර පරමාර්ථය කරගෙන නිවන් දකින්න එක. ඒක තමයි කරන්න තියෙන්නේ. නැත්තම් මේක තවත් ධර්ම දේශනාවක් වෙයි. ඔය ඇහුවා එන්න කියව නිසා බණ ටික ඇහුවා, දැන් ඉතින් යනවා. ආපු ඔබ ආපහු යනවා නම් පින්වතුනි ඔබ බණ අහන නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. ආපු ඔබ මේ ස්ථානයෙන් එලෙසම නම් යන්නේ කෙලෙස් එක බිඳු මාත්‍රයක්වත් පහ වෙලා නැත්තම්. ඔබ ධර්මය අහලත් නැහැ. ඔබ නිකන් ඔය ඇවිදilla මෙතන කාලේ නාස්ති කරලා ගිය පිරිසක් වෙනවා. ඒකයි මම උදේ ඉඳලම පිරිසට කිව්වේ, මේ තුලින් ගන්න තියෙන දේ අප්‍රමාණව ගන්න, අප්‍රමාණව අරගෙන අප්‍රමාණව නිවන් දකින්න වැඩ පිළිවෙලට එකතු වෙන්න. ඒ කටයුතු කරගෙන යනකොට පින්වතුනි ඔබට නිවන් මඟ සැලසිලා එයි. එහෙමනම් අපි සද්ධර්ම දේශනාව ආරම්භ කරමු. මෙතන සමාධිය නගා ගන්න ගියාම විවිධාකාරයේ මානසික මට්ටම්වල ඉන්න පිරිස් ඉන්නෝ. ඉතින් කොහෙන් හරි මේක පටන් අරගෙන මේ හැමෝටම සෙතක් වෙන ආකාරයට ධර්ම දේශනාව යයි. බොහෝ ඉහළට ධර්ම ඥානෙ වැඩිච්ච අයත් ඉන්නෝ. ඒ වගේම තාම ධර්ම ඥානෙ වැඩෙන්න පටන් ගත්තේ නැති අයත් ඉන්නෝ. මේ හැමෝටම එකම බණක් කියන්නේ කොහොමද කියන එක ගැන හිතාගන්න බෑ. නමුත් අපි කරුණු කාරණා කීපයක් කතා කරගෙන යමු. පළමු කොටම පිංගුතුනි ඔබ සිහිපත් කරගන්න ඕන කරුණක් තියෙනවා. දැන් මෙතන ඉන්න හැමෝම බෞද්ධ කියන ලේබල් එක ගහගත්ත අය වෙන්න දෙනේ. ඔන්නේ බෞද්ධයි කියන ලේබල් එක ගහගත්ත අපේ පිරිස පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ මේ බෞද්ධ කියන ලේබලේ තේරුම මොකද්ද කියලා. අඩුම තරමේ ඔය බෞද්ධ කියන ලේබලේ තේරුමට අනුව ජීවත් වෙන්න. මම අද උදේ ශික්ෂාපද 17ක් සමාදන් කරවල ඒකෙන් දූතාංග දෙක අයින් කළාම තව 15ක් තිබුණා. ඔය 15ම රැකෙනව නේද එකක් රැකන. උදේ ආපු අයද තේරෙන්නේ නැති. ඒ වගේම ඔය 15ම ඕනේ වෙලාවක රකින්න පුළුවන් නේද? ඔය 15ම ඕනේ වෙලාවක රකින්න පුළුවන්. කාටද පින්වතුනි මෙතන ભેද බින්න වෙන්න ඕනේ? කාටද ඕනේ තව කෙනෙක් කෙරෙහි බිඳවන්න? එහෙම බිඳවන්න ඕනේ කමක් නැත්තම් ඒ ශික්ෂාපදේ මුළු ජීවිතේම සමාදන් වෙලා ඉන්න. අද ඒ ශික්ෂාපදේ පවාරණය වෙන්න එපා. තමන්ට මතකයේ තියෙනවා නම් තමන් ඒ ශික්ෂාපදේ රකින්නවා කියලා. එහෙනම් කිසිම ආකාරයක තව කෙනෙක්ව බේද වෙන්න කටයුතු කරන්නේ නැහැ. කිසිම ආකාරයක අන් අයගේ සමදියට බාධා වෙන්න කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඔය බෞද්ධත්වයේ තියෙන පළවෙනි අංගය මොකද්ද කියන එක හරියට අවබෝධයට ආව නම්, හරි බෞද්ධෙක් වුණා නම් ඔය ශික්ෂාපද රකින්න හරි ලේසියි. පින්වතුනි, බුදුහාමුදුරුවෝ සත්තු මරන්න එපා කියලා නීති දාලා තියෙනවා. හොරකරම් කරන්න එපා. කාමයේ වර්ධව හැදෙන්න එපා. හොරකම් කළොත් අත කපනවා. සත්තු මැරුවොත් එල්ලලා මරනවා. සාසනයෙන් නිරපල දානවා. හොඳට තේරුම් ගන්න. සාක්‍රුන් වහන්සේ පින්වතුනි කොතනකවත් ඔය විදියට ඕවා කරන්න එපා කියලා නෙමෙයි කිව්වේ. සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ පානාතිපාතා වේරමණියා ධම්මං දේසේති. පානාතිපාතාවෙන් වෙන්වීම උදෙසා ධම්ම දේශනා කළා. ඔය පානාතිපාතාවට කැමැත්තෙන් ඉන්න අය ඒ පානාතිපාතාව නතර කරන්නේ නැහැ සද්ධර්මය අවබෝධ වෙනකම්. එහෙනම් කවුරු හරි හොරකම් කරනවනම් ඒ හොරාට හොරකම් කරන එක නවත්තන්න කියන්න එපා. ඔය වෙන්න තිබද කවදාක්වත් හොරකම් කරන එකේ කවුරුත් හොරකම් කරන්න එපා කිව්වයි කියලා හොරකම නවත්තන්නේ නැහැ. එහෙනම් මොකටද කියන්නේ හොරකම් කරන්න එපා කියලා? ඔබ නිකන් හිතරිද්ද ගන්නවනේ. එකෙක් හොරකම් කරනෝ, ඒ හොරකම් කරනකොට ඔබ කියනෝ මේ ආයි හොරකම් කරන්න එහෙම එපා. ඌ පව්ව දාත හොරකම් කරනවා. ඊට පස්සේ උන්ට බයිනවා. පරුස වචන කිය කිය බයින ඔගේ හිතරි දෙන්න. ඌට ගහනවා. ඔය ඔක්කොම කරලා දැන් වැඩිපුර පව් කරගස්සේ කවුද? වැඩිපුර පව් කරගෙන තියෙන හොරකම් කරපු එකද ඔබද? පොඩ්ඩක් හිතන්න මේ දේවල්. ශාස්ත්‍රූන් වහන්සේ නොකරපු කිසි දෙයක් ඔබ කරන්න යන්න එපා. ශාස්ත්‍රූන් වහන්සේගේ නීතිය තමයි ධර්මයේ දේශනා කරනවා මේ පිරිසට ඒකෙන් මිදෙන්න. ලේසි පහසු දෙයක් නෙමෙයි පින්වතුනි පුරුද්ද ගත්තේ ඒවා. පුරුද්දෙන් මිදෙන්න ලේසි නෑ. අපිට සසරේ පුරුදු කරපු පුරුදු තියෙනවා. පුරුද්දනවා කියලා කියන්නේ මොකද්ද? මේ මේසෙට මේ කකුල් ටික පුරුද්දලා තියෙන්නේ. බිම දැම්මත් ගැලවෙන්නේ නෑ. අදලා ගලවන්න හැදුවත් ගැලවෙන්නේ නෑ. මහා වෙහෙසක් දරන්න ඕනේ ඔක ගලවන්න. එහෙනම් යමක් පිරිද්දුනහම යමක් පුරුද්දකට ආවට පස්සේ ලේසි නෑ ඒක ගලවන්න. එහෙනම් ඒක ගලවන්න තියෙන එකම ක්‍රමය තමයි පිංගතුනි ඒ උදෙසා දහම් දේශන එක. එහෙනම් අද ඉඳලා ඔබ ඔය හොරකම් කරන අයට හොරකම් කරන්න එපා කියන්න එපා. වැඩක් නෑ. ඌ හොරකමක් කරනවා නම් ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි ඌට CD එකක් දෙන්න. මේ CD තියෙනවනේ ඕන තරම්. ඌට දෙන්න CD එකක්. උඹ හොරකම් කරපන් ප්‍රශ්නයක් නැහැ. මේක පොඩ්ඩක් අහපන්කෝ. දැන් මෙතන ඉන්න අයගෙන් බාගෙට බාගෙ හොරුනේ ඉන්නේ නැද්ද? හිතරි දුනා. ඔව් බැංකු කඩන්නේ. බැංකු වැඩුවේ නැහනේ කවුද? ඉතින් බැංකු කඩන්නේ විතරද හොරු? පැය 8 රස්සාවට ගිහිල්ලා පැය 2ක් විතර අයිස් ගහන්නේ නැද්ද දවසකට? හදවතට එකඟව කතා කරලා බලන්නකෝ. පැය 8ම ඔබ ඒ විදිහටම වැඩ කරනවා. පැය භාගයක බ්‍රේක් එකකට ගියාම විනාඩි 45කින් නෙමෙයිද ආපහු එන්නේ. පැය 8ක් වැඩ කරන කෙනෙක් පැය 6යි නම් හරියට වැඩ කරන්නේ. පැය 2කට අදාළ මුදල හැමදාම හොරකම් කරනවද නැද්ද? එහෙනම් හොරු නෙමෙයිද ඉන්නේ. Tamanට දුරකතනයක් තියෙද්දි පිටරටකට කතා කරන්න ඕනි වුණාම ආයතන ටෙලිෆෝන් එක පාවිච්චි කරනවද නැද්ද? එහෙනම් හොරෙක් නෙමෙයිද? තමන්ගේ වැඩවලට ආයතනේ වාහනේ පාවිච්චි කරනවද නැද්ද? එහෙනම් හොරෙක් නෙමෙයිද? ගෙදර කඩදාසි මදි වුණාම ඔෆිස් එකේ තියෙන කඩදාසි ගෙදර අරන් එන්නේ නැද්ද? පෑන් පැන්සල් ගෙදර අරන් එන්නේ නැද්ද? පොඩ්ඩක් හිතලා බලන්න ඔවා කරන්නේ නැද්ද කියලා. ඔය ඔක්කොම කරන්නේ නැත්නම් බොහොම හොඳයි. එහෙනම් පින්වතුනි යමෙක් හොරකම් කරනවනම් ඒ හොරකම් කරන කෙනාව හොරකමින් මුදවන්න තියෙන එකම ක්‍රමය තමයි ඒ කෙනාට ධර්මයේ දෙන්න. ඒ කෙනාට CD එකක් අහන්න දෙන්න. ඔබ හොරකම් කරන්නේ පාකි වට හොරකමින් මිදෙන්නේ නැහැ. ඒ වගේම තමයි පින්වතුනි ඔය බොන මිනිස්සු ඉන්නවා. පුරුද්දක් විදියට හැමදාම බොනවා. ඒ මිනිස්සුන්ට බොන්න නවත්තන්න කියන්න එපා. ඕක කෙරෙන වැඩක් නෙමෙයි. දැන් බිරිඳක් ඉන්න පුළුවන් ස්වාමි පුරුෂයා බොන නිසා හරි කරදරෙන් ඉන්න. හැමදාම ගෙදර රණ්ඩු. පිරිමියා බීගෙන එනවා. ගෑනුවෙක් කෙනා දස අකුසලේම කරගන්නවා ඒ පිරිමියට. කෑක් ගහනවා, බයිනවා, කුණුහරප කියනවා, ගහන්න බයින යනවා. ඔය එකක්වත් කරන්න එපා. CD එකක් දෙන්න. ඔය ඔබගේ බොන යාළුවේ ඉන්නවනම් එයාට CD එකක් දෙන්න. උඹ බීපම් මචං. බීලා හරි කමන්නේ මේක අහපන්. අද වින්දනේ සීල සමාදානයක් කරනකොට හෝ පන්සලේ පින්කමක් තියෙනකොට ගෑනු 80යි. පිරිමි ඉන්නේ කීයද? 20යි. ඕකට හේතුව මොකද්ද? ඕකට හේතුව අර මෝඩ ගෑනුම තමයි. ගෙදර මිනිහා බීලා එනකොට ඉතින් ඌ ඔය එක දවසක් ඔන්න බණකට එනවා. එක දවසක් බණ අහලා දැන් ඌ බණ අහන්න ආසයි. හැබැයි ඌ බොන්නත් ආසයි. මෙච්චර කල් කරගෙන ආපු එකනේ. ඉතින් තව දවසක් බණ අහනවා. තවත් දවසක් බණ අහනවා. ඔය විදියට පිංගුදුනි බණ අහලා දැන් දවස් 3-4ක් බණ ඇහුවාම අර කාන්තාව හිතන් ඉන්නවා දැන් බණ ඇහුවා දැන් බොන එක නවත්තයි. දැන් මේ කාන්තාවට ඕනේ මේ පිරිමිය නිවන් දකින්න නෙමෙයි. මේ කාන්තාවට ඕනේ මොකද්ද? අනේ මූ බීගත් අහම පුදුම කරදරයක් තියෙන බණ ටික අහලා හරි කමන්නේ මූ නිම්මු මේ මේ මේක නවත්තනවනะ. ඔන්න ඔය ඉඳ තමයි බණ ටික අහන්න එන්න කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මූ දැන් බණ හතරකුත් ඇහුවා තාම බොන එක නැවැද්දුවේ නැහැ. ඕන් ගෑණි කියන්න පටන් ගන්නවා මොකද්ද? අදත් බීවද? ඔය ඉතින් බණ ඇහුවට වැඩක් තියෙනවද? බණ තේරුණා නම් ඕක නවත්තන්න එපා. ඔන්න ඔහොම පින්වතුනි අර අර මිනිස්යාට අපහාස කරනවා. ඉතින් එතකොට ඌ මොකද්ද නවත්තන්නේ? ඌ නවත්තන්නේ බොන එකද බණ අහන එකද? ඌ නවත්තන්නේ බණ අහන එක. ඔය මෝඩ වැඩේ කරන්න එපා. තමන් පුරුද්ද ගත්තේ ඒවා ලේසියෙන් අතාරින්න බෑ. සරකාණි කියන ශාක්‍ය සෝතාපන්න ඵලයට පත් වෙලත් වැටෙන්න දීලා තියෙනවා. ඔය කනව බොනවා කියන එක පින්වතුනි අවබෝධයෙන් පටහැනි දෙයක්. දැන් ඔබගේ ඉස්කෝලේ ඉඳලා නැද්ද? හොඳ දක්ෂ ගුරුවරු නමුත් හවසට කානුපල්ලේ බුදියද? හවසට බීලා කානුපල්ලේ තමයි ඉන්නේ. නමුත් බොහෝ දක්ෂ ගුරුවරු. බොහොම ගණිතයට දක්ෂයි. නමුත් බීලා කානුපල්ලේ ඉන්නවා. එහෙනම් වෙනදෙනේ බොනවා කියන එක මේ නිවනට අදාළ දෙයක් නෙමෙයි. අදාළ නැති දෙයක්ුත් නෙමෙයි. ඒ දාන්න පැත්තකට ඒ පුද්ගලයන්ට මේ දහම අවබෝධ කරගන්න දෙන්න. ඔය දස අකුසලයේ කියන එකේ පටන් ගන්න හැටි මම ඔබට පෙන්වන්න. ඒ වගේම දස අකුසලෙන් අයින් වෙන සෝතාපන්නයා හැදෙන හැටිත් ඔබට පෙන්වන්න. මෙන්න මේ පහඳර ඔළුවට ගන්න. එහෙනම් අද ඉඳලා ඔය කනගොන මිනිසුන්ට අපහාස කරන්න යන්න එපා. ගෙදර ගෑනුවෙක් කෙනා මිනිහා බොන එක ගැන කතා කරන්නේ. ඉතින් මිනිහාගේ මිනිහට අහන්න පුළුවන්. හරි දැන් මං දවස් 4යි මේ බණ ඇහුවේ. දැන් උඹ දැන් අවුරුදු 4ක ඉඳලා බණ අහනවනේ. ඉතින් උඹ ටීවී බලනවන්නේ තාම. එහෙනම් උඹ ඒකත් අතහරහංකෝ. උඹ දවල් උදේට රැයට බත් කනවනේ. ඉතින් ඒකත් අතහරහංකෝ. උඹ තාම පර්ෆියුම් ගහනවනේ. ඒකත් අතහරහංකෝ. කියන්න බැරිද? ඉතින් දැන් අර එන අර ගෑනුවෙක් කියලා අවුරුදු 4ක් බණ අහලා ඒව අතහැරලා නැහැනේ. එහෙනම් ඇයි මේ අර මනුස්සයා බොන එක නතර කරන්න කියන්නේ? මේ බණ අහලා මේ හරි තප්පරෙන් පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න. පින්වතුනි මේ කය තනිකරම වාහනයක්. මේ කය තනිකරම වාහනයක්. දැන් මේ කයට භූතයෙක් ඇතුල් වුණොත් මෙතනින් එහාට මේ කය සම්පූර්ණයෙන්ම පරිහරණය කරන්නේ භූතයක්. මේක වාහනයක් විතරයි. මොන ඩ්‍රයිවර් දාවේ ඇතුළට ඒ ඩ්‍රයිවර් තමයි මෙතනින් එහාට මේක අරයි යන්නේ. එහෙමනම් කවුරු හරි අතක් උස්සලා කාට හරි ගහනවනම් දමණය කරන්න ඕනේ අත නෙමෙයි. දමණය කරන්න ඕනේ මොකද්ද? හිත. හිත දමණය වෙන එකම එක ධර්මයයි තියෙන්නේ. ඒ ධර්මයට කියනවා මොකද්ද? බුද්ධ ධර්මය කියලා. ඔන්න ඔය බුද්ධ ධර්මයෙන් තමයි පින්වතුනි මේ හිත කියන එක දමණය කරන්න පුළුවන්. එහෙමනම් ඔබට කරන්න දෙන්නේ කවුරු හරි ඔබට ගහන්න එනවනම් බයිනවනම් දොස් කියනවනම් සීඩී එකක් දෙන්න අහන්න. මට බැන බැන හරි කමන්නේ මේක අහපන්. ඔන්න ඔක අහගෙන අහගෙන යනකොට ඒ මනුස්සයා වෙනස් වෙන්න පටන් ගන්නවා. මං වෙනස් වුනේ. ඔබ වෙනස් වුනේ. ඔන්න ඔය වෙනස් වීම ඕන කෙනෙකුට වෙනවා. මං පෙන්නන්නම් පින්කනේ දස අකුසලයට එන හැටි. දැන් මේ මේ මේ කතා කරන විදිහ අහගෙන ඉන්න හරිම නීරස ඇති ඔබට. කරන්න දෙයක් නැහැ මේක තමයි උපරිමේ. මේකට වඩා එහාට කතා කරන්න බෑ. අමාරුවෙන් හරි ඉතින් අහන්න. මේ ටික තමයි හේතු. ඔය හේතුවට අනුව හැදෙන ඵලය තමයි ඔය. මනුස්සෙක් දස අකුසලයට එන විදිය මම පෙන්වන්නම් ඔබට. මුලින්ම බින්ගොදෙනි මනුස්සයා මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. මොකද්ද බින්ගොදෙනි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය එක කොටසක් තියෙනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නත්ති දින්නන් නත්ති ඊට්ටන් නත්ති හුතන් නත්ති සුකට දුක්කටාන කම්මානම් පලං විපාකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතික නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ ආදී වශයෙන් නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මා පටිපන්නා යේ ඉමාංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඥා සච්චිකත්ව පවේදෙන්ති ආදී වශයෙන් පිළිගන්නේ දස වස්තුක කියලා මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටියේ යොමේන ආකාර 10ක්. නමුත් ඔය ඔක්කොම වැත්තකට දාලා මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියලා ගත්තොත් මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ පින්වතුනි යම්කිසි පුද්ගලයෙක් මේ ලෝකය සාරයි කියන හැඟීමෙන් ගත්තනම් මේ ලෝකය සාරයි කියන දෘෂ්ටියටපත් වුණා නම් අන්නේ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටියයි. මේ ලෝකයේ සාරයි කියන තැනට වැටුණා නම් පින්වතුනි අන්නේ කෙනා මිත්‍යා දෘෂ්ටිකයි. එහෙනම් ලේසි නෑ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් මිදෙලේ. ඔබ දන්න යාළුව නැද්ද මිත්‍යා දෘෂ්ටිකද? ඕනේ තරම් ඉන්නව නේද? මෙතනත් ඇති මිත්‍යා දෘෂ්ටිකයි. ලෝකයේ සාරයි කියන දෘෂ්ටියටපත් වුණා නම් ඒ කෙනා තමයි මිත්‍යා දෘෂ්ටිකය. යම් කෙනෙක් ඔය මිත්‍යා දෘෂ්ටියටපත් වුණාම දස අකුසලයට ඇතුල් වුණා. දස අකුසලේ පටන් ගන්නෙ මුලේ ඉඳලා නෙමෙයි. දස අකුසලේ වෙන්න පටන් ගන්නෙ අග ඉඳලා. මම පෙන්වන්නම් කරුණෙන් කරුණ. දස අකුසලේට වැටෙන එක මැරිලා අපාගත වෙනවා. එහෙනම් පින්වදෙනි මැරිලා අපාගත වෙන්න ගන්න පළවෙනි දෘෂ්ටිය තමයි මොකද්ද? මේ ලෝකය සාරයි කියලා ගත්තා. මේ ලෝකය සාරයි කියලා ගත්තාම මේ සාර වූ ලෝකේ මගේ කරගන්න මට කරගන්න මගේ කරගන්න මම කරගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඔන්න ඔය වැඩපිළිවෙලේ ඉන්නකොට මේ ගෙනාට පළමුව පහළ වෙනවා දැඩි ලෝභය. අනේ අරුන්ට උනානේ, උන්ට නොවි ඕක මට උනා නම් කොච්චර දෙයක්. හම්බෝ උට තියෙන සල්ලි, ඔය සල්ලි ඌට හම්බෙන්නේ නැතුව මට හම්බුනා නම් කොච්චර දෙයක්. ඔන්න පින්වදිනේ දැඩි ලෝභය හටගන්න. මේ දැඩි ලෝභයට පත් වුණාට පස්සේ දැඩි ලෝභයට පත් වෙමින් මේ පුද්ගලයා මේ ලෝකේ තියෙන කෑලි කඩන්න හදනවා. බලන්න ඔබ අද මේ දස අකුසලයේ වෙන හැටි. එහෙනම් මම ඔබට පෙන්වන්නම් දස අකුසලයේ උදා වෙන හැටි, දස අකුසලයේ නිරෝධ වෙන හැටි. සෝතාපන්නිය දස අකුසලයේ ගොඩක් දුරට නිරෝධ කරලා තියෙන්නේ. දස අකුසලයේ කරන්න කැමැත්තක් නැහැ සෝතාපන්නියගේ. මම පෙන්වන්නම් වෙන විදිහ. ඒ වගේම රහතන් වහන්සේ පුණ්‍ය පාප පහිනස කියන සියලු පින්පව් ප්‍රහාණය කරපු උතුමෙක් වෙන හැටි මම ඔබට මේකෙන් පෙන්වන්නම්. එහෙනම් ලෝකයේ සාරයි කියන මුලා දෘෂ්ටියට පත් වෙච්ච පුද්ගලෙක් මුලින්ම පින්වතුනි දැඩි ලෝභයක් හට ගන්නවා මේ පුද්ගලයාගේ හිත තුළ. ඔය ලෝභය හටගෙන මේ පුද්ගලයා හැමදෙසෙම බලන් ඉනව, අනේ මට වරෙන් මට වියන්, අනේ මට වියන්, ඔය සල්ලි මට ලැබියන්, ඕකුන්ට ලැබෙන්නේ එපා. ඔහොම කරලා ඔහොම ගලාට ලැබෙන්නේ නැහෙනේ. එතකොට මොකද වෙන්නේ පින්වතුනි? මේ පුද්ගලයාට තියෙන අය කෙරෙහි අප්‍රමාණ තරහක් ඇති වෙනවා. මේ පුද්ගලයා නිරන්තරයෙන් මහත් අරහගෙන් ඉන්නේ. මුන්ටමනේ වෙන්නේ කාලකන්ණි කසීපු පෙර පෙර මුන් කාර් වාහන ඔක්කොම ගේනවා. අපි මේ බුදුන් ඇඳගෙන ඉන්නවා, අපිට කිසි දෙයක් නැත්තේ. මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේවත් ඕකට ගාව ගන්නවා. මේ ලෝකේ උලා කන්න බලාගෙන ඉන්න කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේවත් ගාව ගන්නවා ඒකට. අපි මේ බුදුන් වැඳගෙන ඉන්නේ. අපිට නෑනේ මුන්නම නිහම් වෙන්නේ ආදි වශයෙන්. අන්න දැඩි තරහක් අට ගන්න ව්‍යාපාදයක්. කවදාකවත් බින්දුනේ Tamanට වඩා පල්ලෙහා ඉන්න අය ගැන තරහක් ඇති වෙනවද ඔබට? ඔබට තියෙනවා ඩොලර් 10,000ක්. තව එකකට තියෙන ඩොලර් 50යි. දැන් ඔබට තරහක් ඇති වෙන්නේ අර පල්ලෙහා එකකට. හා ඔබට පවුන්ඩ්ස් ඩොලර් 100ක් උඹ තියාගනින්කෝ. මයින්ඩ් එකේ ආව මොන දේක. අර එහෙම එකක් තියෙන. හැබැයි ඔබට ඩොලර් 10,000යි තව එක ඩොලර් ලක්ෂයක් එහෙම තියෙනවනම් මොකද වෙන්නේ? අර උගේ දේවල් බල බල හූල්නවා. හූල්ලා ඔබට ලබා ගන්න බැරි වෙනකොට ඒ අය ගැන මහා තරහක් ඇති වෙනවා හිතේ. ඔන්න දසාකුසලේ වෙන්න පටන් ගත්තා. දැන් ව්‍යාපාදයේ හැදෙනකොට ඊළඟට මේ පුද්ගලයා උත්සාහ කරනවා හිස් වචන කිය කිය ලෝකයා මුලාවටපත් කරන්න. ඊට පස්සේ මේ පුද්ගලයා උත්සාහ කරනවා පරුස වචන කිය කිය අනුන්ගේ හිත තලා පෙලා දාන්න. ඊට පස්සේ මේ පුද්ගලයා උත්සාහ කරනවා කේලම් කියලා බේද බින්න කරන්න. මේ බලන්න අර මිත්‍යා දෘෂ්ටියද වැඩිච් එකෙන් වෙන පළවිපාක. ඇයි මේ ලෝකයේ සාරයිනේ? එහෙනම් මේ ලෝකයේ සාරයි නම් මේ සාර වූ ලෝකේ කොටස් මට ඕනේ. මටත් කාර් එකක් ඕනේ. මටත් ගෙයක් ඕනේ. මේ තනි තට්ටු එකක් නෙමෙයි. මට ඕනේ තට්ටු පහේ ගෙයක්. ඇයි සාර වූ ලෝකේ පුළුවන් තරම් කෑලි කඩා ගන්න ඕනේ. ඔය මතේ තමයි ඉන්නේ. දැන් මොකද කරන්නේ? බේද බින්න කරනවා කේලම් කියලා කට්ටිය. මූට අද සල්ලි තියෙන ඔය ගෑණී මිනිහයි හොඳට ඉන්නේ ඉඳ. හිටහංකෝ උඹගේ සල්ලි ටික ගන්න මම හොඳ වැඩක් කරන්න. අර ගෑණිටයි මිනිහටයි කේලම් කියලා කියලා පුළුවන් තරම් දෙන්නව බේද කරනවා. අන්න බේද බින්න උනාට පස්සේ හිමීට පුළුවන් අර තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න. ඔන්න කේලම කියන එක ලෝකෙට එනවා. ඊට පස්සේ බොරු කියලා මුලාවටපත් කරනවා. බොරු කියලා මුලාවටපත් කළ උත්සාහ කරනව අරදී ලබා ගන්න. එහෙමත් බැරි වුණොත් කාමයේ හැසිරিলা හරි. එයා ගෙදර කාට හොඳට සල්ලි තියෙනවා. ඕකේ ගෑනිත් එක්ක සෙට් වුණා නම් හරි කියලා හිතා ගන්න. එහෙම නැත්නම් එයා ගෙදර මිනිහට හොඳට සල්ලි තියෙනවා. මං සෙට් වෙන්න ඕනේ ඕකත් එක්ක කියලා හිතා ගන්නවා. කාමයේ වරදවා හරි කමන්නේ අර මේ ලෝකේ සාරයි කියලා හිතාගත්තාම ඒ වස්තු රැස් කරන්න උත්සාහ කරනවා. අන්න කාමේ වරදවා හැසිරීම කියන එක ලෝකෙට එනවා. එහෙමත් කළා බැරි නම් පින්විතුනේ හොරකම් කරන්න පටන් ගන්නවා. මට නෑනේ තොපිට තියෙනවනේ හිටපන්කො වැඩේ දෙන්න කියලා. ඔය කොයි වෙලාවෙද ගිහිල්ලා ඒක අතගාගෙන එනවා ගෙදරට. හොරකම් කරන්න පටන් ගන්නවා. එහෙමත් කළා බැරි නම් පින්විතුනේ මරලා හරි ගන්නවා. අන්න ප්‍රාණඝාතයට එනවා. එහෙනම් දැන් ඔය දස අකුසලේ ආවේ. ඔය දස අකුසලේ හැදෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය නේද? මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? ලෝකයේ සාරයි කියලා ගත්ත හැඟීම. ඔන්න බලන්න පින්වතුනි ලෝකයේ සාරයි කියලා දෘෂ්ටියක් ගත්තට පස්සේ එකෙකුට ඉන්න හම් වෙන්නේ නැහැ මේ ලෝකේ. එකෙකුට ඉන්න දෙන්නේ නැහැ මේ ලෝකේ. ඔබ පුළුවන් නම් කාර් එක නවත්තලා ලොක් කරන්න නැතුව ඉන්නකෝ. ෆෝන් එකේම ඇතුලේ දාලා. යනකොට තියෙයිද? ලොක් කරලා ඉන්නකෝ. ෆෝන් එකේම ඇතුලේ දාලා යනකොට වින් ස්ක්‍රීන් එකක් නැති වෙලා තියෙයි. ඒකට ගලකින් ගහලා ඒක බිඳලා අර ෆෝන් එක අරගෙන ගිහලා විකුණ ගන්න හදන්නේ. ඇයි? මේ සාර වූ ලෝකේ අපිට මේ සාරත්වයේ රැකගන්න සල්ලි ඕන. ඔන්න මේ සාරයි කියලා මුලාවටපත් වෙච්ච මිනිසු කරන වැඩ. එහෙනම් පින්වදිනේ මේ දස කුසලයේ කියන එක ලෝකෙට බිහි වෙන්නේ ලෝකයේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියෙන්. යම් කිසි පුද්ගලයෙක් මේ සාරය කියන මුලා දෘෂ්ටියෙන් වෙන් වෙන්න උත්සාහ කරනවා නම් ඒ කෙනාට ඒ කාන්තේම පින්වතුනි මේ භව උද්ධ කරන ධර්මය අහන්න වෙනවා. මේ භව උද්ධ කරන ධර්මයට බුද්ධ ධර්මය කියලා කියනවා. මේ භව උගුල්වලා දාන ධර්මය. භවයේ සහ මුලින්ම ගලවලා දාන ධර්මය. බුද්ධ ධර්මය. එහෙනම් ලෝකයේ සාරය කියලා අල්ලගත් එක හැමතිස්සෙම ලෝකයේ ගොඩනගනක දේවල් ලබා ගැනීමේ ප්‍රයත්නයේ ඉදිරියේ ඉන්නවා. මේ සද්ධර්මයේ ශ්‍රවණය වෙනකොට පින්වතුනි යම් අවස්ථාවක වැටහෙනවා මේ ලෝකේ කිසි සාරයක් නැහැනි. මං හිතන් හිටියට මේක සාරයි කියලා ඉතින් මේක කිසි සාරයක් නැහැනි. ඔන්න ඔය මුලා දෘෂ්ටියෙන් අයින් වෙච්ච ගමන් ලෝකය අසාරයි කියන දෘෂ්ටියට පත් වෙච්ච ගමන් පින්වතුනි මෙච්චර වෙලා තිබුණු අර මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය බවට පෙරලෙනවා. මෙච්චර කල් හිටියේ ලෝකේ නිච්චයි, ලෝකේ සුඛයි, ලෝකේ අත්තයි, ලෝකේ සුභයි කියලා. මේ හැඟීමකින් ඉඳගෙන ලෝකේ අල්ලන්න පුළුවන් තරම් කටයුතු කරගෙන ගියා. දැන් වැටහුණා මේ ලෝකේ අසාරයි කියලා. මොකද ලෝකේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ ස්වභාවය තේරුණා. ඔන්න ඔය ස්වභාවය තේරුණාට පස්සේ මේ පුද්ගලයා ඉදිරි ඉඳලා තියෙන දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි, දැන් ඇවිල්ලා තියෙනවා සම්මා කියන දිට්ඨියට. ඔන්න පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පුද්ගලයෙක් එන්නේ ඔන්න ඔය විදිහට. සම්මා දිට්ඨියටපත් වුණා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? සං කියන අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවෙන් හැදෙන මේ භව ගමන මා කරලා හෙවත් එපා කියලා අයින් කරන්න එන දෘෂ්ටිය. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මේ ලෝකයේ අසාරයි කියන දෘෂ්ටිය. ඔන්න ලෝකයේ අසාරයි කියන දෘෂ්ටියටපත් වුණා. මෙච්චර වෙලාපත් වෙලා හිටියේ ලෝකයේ සාරයි කියන දෘෂ්ටියට. දැන්පත් වුණා ලෝකයේ අසාරයි කියන දෘෂ්ටියට. දැන් බලමු එහෙනම් මොකද වෙන්නේ. ලෝකයේ අසාරයි කියන දෘෂ්ටිය තියෙන කෙනාට දැඩි ලෝභයක් එනවද? දැඩි ලෝභයක් නැත්නම් දැඩි තරහක් එනවද? දැඩි තරහක් නැත්නම් ප්‍රලාප ගිය ගිය මුලා කරනවද? පරුස වචන කිය කිය පහත් කරනවද? මැඩිනවද? කේලම් කිය කිය බිඳවනවද? නෑ, එන්නේ නෑ. බොරු කිය කිය මුලාවටපත් කරනවද? ඒත් නෑ. කාමයේ වරදවා හැදිරෙන්න උත්සාහ කරනවද? ඒත් නෑ. හොරකම් කරනවද? ඒත් නෑ. සත්තු මරනවද? ඒත් නෑ. ඔන්න බලන්න දසාකුසලයේ ඇති වෙන්න හේතුවත් දසාකුසලයේ නැති වෙන්න හේතුවත්. එහෙනම් යම් කෙනෙකු පුදු මේ එහෙනම් පින්විතනේ දැන් දසාකුසලයේ නැති වෙන්නේ මොකද්ද කියන්න ඕන? දසාකුසලයේ නැති කරන්න මේ ලෝකෙම මොනවද කරන්න ඕන? ධර්මීය කතා කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනාව ලහන්න දෙන්න. ඔය දසාකුසලයේ කරන අයට ඒ අයව මඩින්න එපා. ඒ අයව පා ගන්න හදන්න එපා. ඒ අයට වෛර කරන්න එපා. ඒ අය ඒක කරන්නේ වින්දුනේ ඒක දෘෂ්ටියක ඉඳගෙන. ඔය දෘෂ්ටියට පහර ගන්න. ඒ දෘෂ්ටිය නැති කරගන්න ඒ පුද්ගලයන්ට උදව් කරන්න. ඒකනේ කරන්න තියෙන්නේ. ඒක කරන්නේ නැතුව ඒ පුද්ගලයන්ව පල්ලෙ හදාන්න එපා. ඕක වෙන්නේ නැහැ කවදාවත්. පින්වතුනි ලංකාවේ හිරගෙදර ඉන්නේ කවුද? ලංකාවේ හිරගෙදර ඉන්නේ කවුද? මිනිමරුව. ඔය දැන් මේ වෙලාවේ හිරේ ඉන්න කවුරුත් මිනිමරුව ඉන්නවද හිරේ? නෑ, ඌ අවුරුද්දකට කලින් මිනිමරුවා. හැබැයි දැන් ඉන්නේ මිනිමරුවේද? නෑ. මේ ධර්මය අවබෝධ කරගත්තාම ඕක තේරෙනවා. දැන් ඉන්නේ මිනිමරුවෙක් නෙමෙයි. දැන් ඉන්නේ අහිංසකේ. නමුත් අර ආයුධේ අතට ගන්න වෙලාවේ අර මිනිහව අල්ලලා ඒ මිනිහට අයින වෙලාවේ ඒ වෙලාවේ දැඩි හිතක් හටගෙන තිබුණා. ඒ දැඩි හිත නිසා අර පිහියෙන් ඇනලා අරකව මැරුවා. ඉතින් ඒක එතනින් ඉවරයි. ඒ වුණාට පින්වතුනි මුළු ජීවිත කාලෙම ගහන වහන්වඩුවක් මොකද්ද? මිනි මරුවා. හොරා. පින්වතුනි ඔය මුලා දෘෂ්ටියෙන් ඕවා කරන්නේ. එහෙනම් අද අපිට බැරිද ඔය පිරිසට කතා කළා ඔය මුලා දෘෂ්ටියෙන් අයින් කරවල. ඔය මුලා දෘෂ්ටියෙන් අයින් වුණා නම් ඔය මනුස්සයෙක් හොරකම් කරයිද ආයි? පින්වතුනි පරිප්පුයි බතුයි කාලා ජීවත් වෙනවා මිනිස්සු. හොරකම් කරන්නේ ඊට පස්සේ. එහෙනම් අද මේ සමාජයේ හොරකමට හේතු වෙන්න දසාකුසලයේ කරන සමාජයක් බවට පත් වෙලා තියෙන හේතුව මොකක්ද? මේ සද්ධර්මයේ ලෝකෙට දෙන්නේ නැතිකම. මේ දෘෂ්ටිගත වෙච්ච මිනිසුන්ව මේ දෘෂ්ටියේ නිදහස් කරන්නේ නැතිකම. ඒකයි කියන්නේ මේ යථා සද්ධර්මයේ වැහුවොත් ලේසි වෙන්නේ නැහැ සමාජයේ. ඔබට මේ සමාජයේ කරදරයක් නම් පින්වතුනි සීඩී බෙදන්න හැමෝටම. මේ දැන් ඉංගලන්තේ නම් මනුස්සෙක් කතා කළොත් කියන්නේ හා අපෝ සිංහලද පරිසං වෙන්න ඕනේ එහෙනම්. ඒ ඉංගලන්ත ඇටි. මේ කොහොමද දන්නේ? මේත් එහෙම ඇති. ඈ සමහර මිනිස්සු පිංගුදුනි බස් එකට නැගලා කවුරු වාලි සිංහලෙන් කතා කරනවා එහෙම ඇහුනොත් එතනින් එහාට යාට කෝල් එකක් ආවොත් ඉංග්‍රීසි වලින් තමයි කතා කරන්නේ. ඇයි ඒ? එතකොට දන්නේ නැහැ නේ මෙයා සිංහලද කියලා. අන්න එහෙම එකක් තියෙනවා. දැන් ඔකට හේතුව මොකක්ද? මේ රටවල වැඩි හරියක් කියන්නේ ලෝකේ කෑලි අල්ලන්නේ. ලංකාවේ අල්ලලා අල්ලලා අල්ලලා තව ටිකක් වැඩිමුර අල්ලන්න ඕනේ කියලා හිතලා තමයි මේ රටවලට එන්නේ. ඉතින් ඒ අය අතර ලොකු තරඟයක් තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති පිරිස් නිරන්තරයෙන් රණ්ඩු වෙනවා. එකෙකුට එකෙක් නැහැ. ඔය අපි දෙකේම ඇවිල්ලා කියනවා. ආපෝ අරුන් ඉන්නව නේද? ඕකුම් මෙහෙමයි මෙහෙමයි. අනිත් එකත් ඇවිල්ලා කියනවා. ආපෝ අරුන් ඉන්නව නේද? ඕකුම් මෙහෙමයි මෙහෙමයි. නමුත් හැමෝම හරි යාළුවයි කියලා තමයි හිතන් ඉන්නේ. හැබැයි හැමෝම දන්නවා එකෙකුට එකෙක් නැහැ කියලා. ඒ ලෝකේ අල්ලන්න අගත්තායි. හැබැයි ලෝකේ මිදිලා යන කට්ටියකුත් ඉන්නවා එංගලන්තේ. මේ සද්ධර්මයේ අහලා මේ සද්ධර්මයේ මනාකොට හැදෙන්න මේ පැවිද්දට යන අයත් ඉන්න ඕනේ තරම්. මම දන්නේ 15කට 20කට ප්‍රමාණයක් යනවා පැවිද්දට. ඒ වගේම බින්දුනේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන නිවන් දකින්න බලාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ අය අතරේ ওই ප්‍රශ්නේ නැහැ. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න ඕනේ ওই ප්‍රශ්නේ හැදෙන්න හේතුව. එහෙනම් බින්දුනේ මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ මෙල්බර්න් නගරයේ ඉන්න හරි ඔබ කොහෙන් හරි ආවනම් මේට ඔය හැම තැනම ඉන්න හැම සිංහලයෙක්වම හොයලා ක්‍රිස්තියානි වුණාට ප්‍රශ්නයක් නැහැ. ක්‍රිස්තියානි වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ක්‍රිස්තියානි අය එක 10,000කට යාපැත්ත බනහනවා. අපි කියලා නැහැ ආගම් වෙනස් කරන්න කියලා. අපි කියලා තියෙන යථා ධර්මය අඳුන ගන්න එච්චරයි. ගහන්න කුරුසේ දකින්න දකින්න තැන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි යථා ධර්මය අවබෝධ කරගන්න. යථා ධර්මය අවබෝධ කරගෙන මිනිස්සෙක් ඉදිරියේ ජීවත් වෙන්න. ඒ අය ක්‍රමක්‍රමයෙන් යනවා. මං හිතන්නේ ක්‍රිස්තියානි 20කට වඩා පැවිදි වෙනවා. මේ පළවෙනිදට. තරුණ තරුණිය. හිතාගන්න පුළුවන්ද? එක තරුණියක් ඉන්නවා. මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා බොහොම ටික දවසකින් බොහොම ගැඹුරු දහම් කරුණු කවියට නැගිලෙනවා ඒ දරුවට. පටිභාන කාව්‍ය ශක්තිය ලැබිලා තියෙනවා. ඒකයි පින්වතුනි අල්ලලා නවත්තන්න බෑ. මේ සසරේ පාරමිතා පුරලා තියෙනවනම් උප්පැන්න සාධකේ මොකක් ලියලා තිබ්බත් ඒ අයව කවදාක්වත් ඒ උප්පැන්න සාධකයට සීමා කරලා තියන්න බෑ. කාව්‍යමේ ඥානේ පටිභාන ඥානේ ලැබිලා තියෙනවා. ඔය ධර්මයයි ඔබයි වෙබ්සයිට් එකේ උදාන වැකි කියන ගහලා තියෙන දැන්න ගියොත් ගොඩක් බලාගත්ත හැකි. උපදින් ක්‍රිස්තියානි. උපැන්න සාධකයේ තියෙන ක්‍රිස්තියානි කියලා. ඉතින් වැඩක් නැහැ ඒවා. ඒක නිසා පින්වදෙනි කොහේ හිටියත් ගමන් නැහැ. ඔබ මොන නගරේ හිටියත් පුළුවන් තරම් සීඩී බෙදන්න. මෙහෙනම් සීඩී බෙදන්න දෙයක් නැහැ. පුළුවන් තරම් ලින්ක් එක දෙන්න දහම් ආන්න කියලා. කවුරුණත් ප්‍රශ්නයක් නැහැ. බෞද්ධයි කියලා කියාගත්තත් යම් කෙනෙක් මේ ලෝකේ අල්ලන්න ලෝකේ සාරය කියන මුලා දෘෂ්ටි ඉන්නවා නම් බින්දුනි සිවුරේ හිටියා මිත්‍යා දෘෂ්ටි. ඔව්ද නැද්ද? මේ ඇඳුම වැදගත්ද බින්දුනි? ඒකද තමා මිත්‍යා දෘෂ්ටිකද සම්මා දිට්ඨිකද කියලා දැනගන්න මේ ඇඳුම වැදගත්ද? ඇඳුමේ නෙමෙයි ඒක තියෙන්නේ හිතේ. එහෙනම් ලෝකේ සාරය කියන හැඟීමෙන් ගොඩ ගහගන්න වැඩ කරනවා නම් කවුරු හරි ඒ සියල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. සම්මයාදිට්ඨියට ඇවිල්ලා නැහැ තාම. හරි භයානකයි පරිසමෙන් ආශ්‍රය කරන්නේ. ඔය පිරිස් එකතු කරන්නේ. පිරිස් ගොඩ ගහන්නේ. තනිකර මිත්‍යා දෘෂ්ටියෙන්. අපේ පිරිස වෙන කොහෙවත් යන්න එපා. වෙන කාගේවත් බණ අහන්න එපා. ඔය ආදිවාසීනොත් කියනවා. ඔය තනිකර මිත්‍යා දෘෂ්ටියක් ඔය යන්නේ. සම්මාදිට්ඨියට පත් වෙච්ච කෙනා පින්වදිනිය අවබෝධයට අරන් තිනවා මේ ලෝකේ ආසාරයි. මේ ලෝකේ මට අල්ලන්න හරයක් නැහැ. මේ පොදි ගහගෙන මං කොහේ අරයි යන්නේ? දහම් අහන එක අහගනි අනිත් එක නිකන් ඉඳි. මට මුං අල්ලලා නවත්තන්න ඕනේ ගමක් නැහැ. ඒ වෙයි මුලා දෘෂ්ටියෙන් ඉන්න අය තමයි. ආහා මගේ දායකයෝ. පුදුම රණ්ඩු තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් බින්දුනේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභය අවබෝධ වුණා නම් මේ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා සම්මා දිට්ඨියට එනවා කියලා කියන්නේ පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වුණා. අන්න ඒකට කියනවා සෝතාපන්න වුණා කියලා. ඔන්න බලන්න සෝත කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එහෙනම් සෝතාපන්න කියලා කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවා. දැන් මං ගලපලා පෙන්නන්නම් යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආව හැවත් සෝතාපන්න වෙනකොට කරුණු තුනක් ගැලවෙනවා. සත්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. දැන් බලමු මොකද්ද ඔය සත්කාය දිට්ඨිය කියන්නේ. ඔන්න මම එක එකක් ගලපලා පෙන්නනවා. සෝතාපන්නයා කියන්නේ කවුද? දසාකුසලේ කවුරු වතින්ද වෙන්නේ? සෝතාපන්න වුණාම ඇයි දසාකුසලේ වෙන්නේ නැත්තේ? ඔය ඔක්කොම පෙන්නනවා. සත්කාය දිට්ඨිය කියලා කියන්නේ පින්වතුනි කාය සත්‍යයි ගත්ත දෘෂ්ටියට. කාය කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකෙට. රූප වේදනා සංඥා සංකාර විඥාන. හෙවත් මේ ලෝකේ. එහෙනම් මේ මුළු ලෝකෙටම තමයි ඔය කාය කියලා කියන්නේ. එහෙනම් මේ මුළු ලෝකෙම සාරයි කියලා දෘෂ්ටිගත වුණා නම් මොකද වෙන්නේ? අන්නේ කෙනාට තියෙනවා මොකද්ද? සත්කාය දිට්ඨිය. ලෝකය සාරයි කියලා ගත හැඟීම. හෙවත් මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් සත්කාය දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි දෙකම එකයි බලන්නේ. හැබැයි මිත්‍යා දෘෂ්ටිය කියන එක වඩා පොඩක් පොඩි එකක් තමයි සත්කාය දිට්ඨිය කියන්නේ. මොකද මිත්‍යා දෘෂ්ටියේ කෙලවරක් එනකන් යන්න පුළුවන්. මොකද සම්මා දිට්ඨිය කියන එක පින්වතුනි පස් ආකාරයක් තියෙනවා. කම්මසගත සම්මා දිට්ඨි, ධ්‍යාන සම්මා දිට්ඨි, ඥාන සම්මා දිට්ඨි, මාර්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි ආදී වශයෙන් පස් ආකාරයක් තියෙනවා. ඒකේ ඔය කම්මසගත සම්මා දිට්ඨිය අරේ මේ දේවල් ලැබෙන්නේ ඔය ඊළඟ අත්දැකීමක් තියෙනවා කියලා ඔය දැම පෙරේතෙක් එහෙම වැහිලා ඒ පෙරේතයා එහෙම වැහිලා කෑ ගහද්දි කියද්දි මං අනේ මං මෙහෙම කළා දැන් මට මෙහෙම වෙනවනේ කියලා කියද්දි එහෙම Tamanට අවබෝධයට එනවා පහුගිය අත්දැකීමක් තිබුණා ඊළඟට අත්දැකීමකුත් තියෙනවා අන්න කර්මඵල අදහන්න පටන් ගන්නවා ඔන්න මේ කර්මඵල අදහන්න පටන් ගන්නවට කියනවා මොකක් කියලාද කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා එහෙනම් වින්දිනේ ඔතනින් පටන් අරගෙන අවසානයක් යන කම්මත් යන්නේ සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම එන්නේ සම්මාදිට්ඨියට අවසානයේදී පූර්ණේ වෙන්නේ සම්මාදිට්ඨිය. මුලින්මපත් වෙන්නේ සම්මාදිට්ඨියට අවසානයේදී පූර්ණේ වෙන්නේ සම්මාදිට්ඨිය. සමාධිය සම්මා සමාධියත් වැඩුණාට පස්සේ දැන් මම අරහතුන් වහන්සේ නමක් කියයි ඒ එන්නේතන්ට යනකම් ගියාට පස්සේ තමයි සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙන්නේ. ධ්‍යාන සම්මාදිට්ඨි, මාර්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි වශයෙන්. හරි. එහෙනම් දැන් සත්කාය කියලා දෘෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ ලෝකයේ සාරයි කියලා ගත හැඟීම. පින්වතුනි මේ ලෝකයේ සාරයි කියලා හැඟීමක් ගත්තට පස්සේ බුදුන්ට කීවෙනි තැනද ජීවිතේ දෙන්නේ? ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත එකෙක් ලෝකේ කෑලි කඩන්න බලාගෙන ඉන්න එකෙක් කොයි වෙලෙත් බලන් ඉන්නේ මං දියුණු වෙන්න ඕනේ. තව ගයක් ගන්න ඕනේ. තවත් ගයක් ගන්න ඕනේ. තවත් ගයක් ගන්න ඕනේ. මේක ඩිපොසිට් කරන්න ඕනේ. තව එකක් ගන්න ඕනේ. මේ හරි සාර වූ ලෝකේ. මේකේ මුදුන වෙලා ඉන්න ඕනේ. ඔන්න ඔතනට ඔළුව හරවගත්තාට පස්සේ මේ පුද්ගලයා හැම තිස්සෙම හිතන්නේ කොහමද? කොහෙන්ද මට ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙන්නේ? මොකද්ද මම කරන්න ඕනේ? මොකද්ද මම කරන්නේ? ඔන්න ඕවා තමයි ඔළුවේ තියෙන්නේ. බුදුන්ට දෙනවා කොහේ අංකෙද? පල්ලෙහාම අංකේ. දැන් බුදුන්ට දීලා තියෙන්නේ පල්ලෙහාම අංකේ. ධර්මයට පල්ලෙහාම අංකේ. සංඝයා වහන්සේට පල්ලෙහාම අංකේ. ශික්ෂාපදවලට පල්ලෙහාම අංකේ. හේතුඵල ධර්මවලට පල්ලෙහාම අංකේ. ඔය විදිහට පින්වතුනි පල්ලෙහාම අංකේ දිදී විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තෙන් ඉන්නවා. බුදුන්ට පල්ලෙහාම අංකයක් දීලා, ඒ කියන්නේ බුදුන්ව ගණන් ගන්න. පල්ලෙහා අංකයක් දෙනවා කියන්නේ මොකද්ද? ගණන් ගන්න. දැන් ඔබට හොඳට සල්ලි තියෙන කාලේට බුදුහාඳුනගේ මතක් වෙනවද? බුදුහාඳුනගේ මතක් වෙන්නේ කොයි කාලෙට? වැඩේ වරදින්න යනකොට. වැඩේ වරදින්න යනකොට බුදුහාඳුනගේ මම මේ කියන්නේ දහම් අවබෝධයෙන් වෙන එකක් නෙමෙයි. දහම් අවබෝධය කියන එක නැතුව සාමාන්‍යයෙන් බුදුහාඳුනගේ මතක් වෙන්නේ කොයි කාලෙට? වැඩේ වරදින්න යද්දී. අනේ සාන්ත පුතාගේ ග්‍රහාපලයේ දුරු වේවා කියලා අර ගිහිල්ලා අරක එල්ලගන්නේ නැහැ. අන්න බුදුහාඳුර මතක් වුණා. එහෙනම් මෙඟදෙන මේ ලෝකයේ සාරයි කියලා හැඟීමෙන් අල්ලගෙන ඉන්න කල් බුදුන්ව ගණන් ගන්නෑ. ධර්මයේ ගණන් ගන්නෑ. සංඝයා වහන්සේව ගණන් ගන්නෑ. ගණන් ගන්න නැතුව මොකද කරන්නේ? විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තෙන් ඉන්නවා. එහෙනම් සත්කාය දිට්ඨිය තියෙන කෙනා ඊළඟට මොකද කරන්නේ? බුද්දේ කංකති විචිකිච්ඡති. ධම්මේ කංකති විචිකිච්ඡති. ඔය සත්කාය දිට්ඨි විචිකිච්ඡා කියලා එකක් කියන්නේ. අද බුද්ධාදී අටතැන්ගේ සැකය කියලා හදාගත්තට ඊට වඩා තව ගැඹුරට ගිය තැනක් එතන කියලා තියෙනවා. බුද්දේ කංකති විචිකිච්ඡති. ක අංක කංක. ක කියන්නේ පහත්. පහත් අංකයක් දෙනවා බුදුහාඳුරන්. අන්න බුද්දේ කංකති. බුදුහාඳුරන්ට පහත් අංකයක් දුන්නා. අංක පහත් අංකයක් බුදුහාඳුරන්ට දුන්නාම මොකද වෙන්නේ? දැම් විචිකිච්ඡති. විචිකිච්ඡති කියන්නේ පිංගුදනේ විචිකි ඉච්ඡති. තේරුම් ගන්න පදවල හරි අර්ථ. නිරුක්ති හැදෙන හැටි. විචිකි ඉච්ඡති. විචිකි ඉච්ඡති කියලා කිව්වේ පිංගුදනේ විකෘති වූ ක්‍රියාවන්. ඉච්ඡති කිව්වේ කැමැත්තක් දක්වන. එහෙනම් විකෘති වූ ක්‍රියාවන්ට කැමැත්තක් දක්වන. දැන් මෙතන ඉන්නවා නම් සෝතාපන්නේකෝ සෝතාපන්න මාර්ගයට ආපු කෙනෙක්. මං කතා කළොත් යම් විනෝදයේ පිණිස දඩේමි. ඔබ එනවද? ඔබ එන්නේ නැහැ. ඇයි? විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තක් නැහැ. හැබැයි සෝතාපන්නේගේ දරුවෙක් ඉන්නවා මෙතන. ණයෙක් ඇවිල්ලා ගහන්න ඔන්න මෙන්න දැන්. එතකොට පැන මේ අතේ තියෙන මොහෙන් හරි ණයාට දමල ගහනවද නැද්ද? සෝතාපන්නේ දමල ගහන එකක් නැද්ද? සෝතාපන්නයා දමල ගහනවා. ඇයි? සෝතාපන්නයාට තියෙන්නේ පව් කරන්න කැමැත්තක් නැති බව විතරයි. කොහෙවත් බුදුහාඳුන කියලා නැහැ සෝතාපන්නයා පව් කරන්නේ නැහැ කියලා. සෝතාපන්නයා මොකද කරන්නේ? පව් කරන්න කැමැත්තක් නැහැ. ඒකයි විචිකි ඉච්ඡති. මේ සෝතාපන්න නැති කෙනා මොකද කරන්නේ? විකෘති වූ ක්‍රියා කරන්න කැමැති හැමතිස්සෙම. හරි කැමැත්තෙන් ඒකට නතු වෙනවා. මචං බැංගුවක් අඩමුද? ආ කඩමු. දැන් ඔබ ගිහිල්ලා අහනවද සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් බැංගුවක් අඩමුද කියලා? නෑ. දැන් ඔබ ගිහිල්ලා දැන් ඔය මිනිස්සු ගිහිල්ලා ගුරුකම් කරන හාමුදුරුව කෙනෙක්ගෙන් අහනවා හාමුදුර නිදානයක් ගමුද? පැනපු ගමන් කියයි හා කියලා. හැබැයි අර ආරන්නේ සේනාසනයක වෙරවීරේ වඩාගෙන රුක්ස මූලිකව මහ ඝන කැලේ වැඩ වාසය කරන මහ උත්තමයෙක්ගෙන් ගිහිල්ලා ඇහුවොත් ස්වාමීනි ඔබ ඔය පිට දීලා තියෙන ගහ ඔය ගල ඔය ගලේ නිදානයක් තියෙනවා අපි ගම්මුද? උන්වහන්සේ ආ ගියයිද? නෑ. ඇයි? විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තක් උන්වහන්සේට නෑ. හැබැයි අනුන්ට හදිහුණියම් කරගෙන දඟලන කෙනෙක් නම් ටග්ගාල කියයි ආ කරමු. ඇයි? විකෘති වූ ක්‍රියා කරන්න හරි කැමැති. බුදුන්ට දීලා තියෙන පහත් අංකය බුදුන්ව ගණන් ගන්නෑ. ධර්මයේ ගණන් ගන්නෑ. ඔන්න කිසි විශ්වාසයක් නෑ බුදුන් ගැන. අයින් කළ දාලා තියෙන වැඩක් නෑ ගණන් ගන්න. තව පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා. මේ පිරිස මොකද කරන්නේ? අනේ මේ සාර වූ ලෝකේ කොටස් කඩා ගන්න. අද මම සිල් රකින්නෝ. මං රැක්කා වූ සිල් බලයෙන් මට මේ ඉඩම ගන්න ලැබේවා. ඔන්න ලෝකේ සාරයි කියලා හිතන් ඉන්න අය කරන වැඩ නොකරනවා කියලා හිතනවද? ඈ? අද මම බෝධි පූජාවක් තිබ්බා. ඒ බෝධි පූජාවක් තිබීමේ බල මහිමෙන් මගේ ළමයා විභාගේ පාස් වේවා. ඔන්න වින්දේ ලෝකේ සාරයි කියලා ගත්ත අය කරන තව වැඩක්. මොකද්ද? සිල් වෘත සමාදන් වෙනවා. සිල් වෘතයන් සමාදන් වෙවි. ඒ වෘත රැක රැක මොකද කරන්නේ? මේ ලෝකේ කෑලි කඩන්න හදනවා. එහෙනම් මේ ලෝකයේ කෑලි කැඩීම උදෙසා නිවනෙන් තොර යම් බලාපොරොත්තුවක අද කවුරු හරි සීල් ගත්තා නම් ඒකෙනත් ඒ කාන්තේම කවුද? ඒකෙනත් ඒ කාන්තේම සිල් වෘත පරාමර්ශනය කරන කෙනෙක්. හොඳට තේරුම් ගන්න. ඇයි? සිල් රැක්කාම දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? දැත් සිල් රකින්න. ඔහේ යන්නද මේ? දිව්‍ය ලෝකෙ යන්න. ඇයි? මුලා දෘෂ්ටියක් ගත්තා. ලෝකේ හරි සාරයි. මනුෂ්‍ය ලෝකේ සාරයි. දිව්‍ය ලෝකේ ඒිට සාරයි. බ්‍රහ්ම ලෝකේ ඒිට සාරයි. එහෙනම් මේකෙන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා අපි යන්න ඕම. තේනවද මිත්‍යා දෘෂ්ටිකයන්ගේ තරම? මේවා හොඳට තේරුම් ගන්න පිංගුදෙනි. මම වැරද්දක් කියනවා නම් ඔබට මට පහදලි කරලා දෙන්න පුළුවන් කොතනද වැරදි කියලා. මේ මිත්‍යා දෘෂ්ටියේ හැටි ලෝකයේ සාරය කියලා අල්ලගෙන දැන් කාට හරි කියන්න පුළුවන්ද? ආ, මනුෂ්‍ය ලෝකේ සාර නැහැ, දිව්‍ය ලෝකේ සාරයි. අපි යන් දිව්‍ය ලෝකේ. දැන් ඕක මිත්‍යා දෘෂ්ටිය නෙමෙයිද? දැන් ඕක මිත්‍යා දෘෂ්ටිය නෙමෙයිද? මේ ලෝකේ කොහේද සාර? බුදුහාමුදුරුවෝ කොතනද කියලා තියෙන්නේ? මේ තුන් ලෝකේ එක තැනක්වත් සාරයි කියලා. එහෙනම් පින්වතුනි, යම් ගෙදේ පුද පූජාවක් හරි පවත්වනවා නම් දිව්‍ය ලෝකේ යාම උදෙසා. යම් ගෙදි භාවනාවක් කරනවා නම් බ්‍රහ්ම ලෝකේ යාම උදෙසා. සුද්ධා වාසයේ හැර සුද්ධා වාසයේ පින්වතුනි, සුද්ධා වාසයට යන්න කවුරුත් භාවනා කරන්නේ නැහැ. අනාගාමී වෙලා අරිහත්ත්වේ සාක්ෂාත් කරන්න බැරි වුණොත් සුද්ධාවාසයට යනවා ඔටෝමැටිකලි. නැතුව මේ මුලා දොස්තියකටපත් වෙන්නේ නැහැ මං සුද්ධාවාසය යනවා කියලා කවුරු. එහෙමනම් දැන් හොඳට තේරුම් ගන්න ඔය කාරණා. අපේ මිනිස්සු මේ ලෝකයේ සාරයි කියලා අල්ලගෙන, අධ්‍යාපනයේ සාරයි කියලා අල්ලගෙන ළමයට උගන්වන්න අම්මා සිල් සමාදන් වෙනවා. මොකද මම මේ සිල් රැක්කාව ඵලෙන් මගේ දරුවාට විභාගේ පාසු වේවා. ඔන්න ඔය ආදී වශයෙන් ඔය ඔක්කොම සීල් වෘත තමයි. gedara daanaya deno mokada mage daruwada vibhage aarakshawa pinisa oy okkoma sil wruta oy loke saarai kiyala allagatte ayage weda ehenam dan onna sil wruta samadan eno dan karunu tunak dakka loke saarai kiyala allagatte aya බුදුහාමුදුරන්ට ධර්මයට ආර්ය සංඝයාට පහත් තැනක් දීලා පාපී වූ ක්‍රියා කරන්න කැමැත්තක් ඇති කරගෙන ඉන්නවා. ඒ වගේම සිල් රුත රැක රැක මේ බලයෙන් මට අරක ලැබේවා කිය කී පතන වැඩ පිළිවෙලක ඉන්නවා. මෙන්න මේ පුද්ගලයා පිංවිතනි සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන යනකොට අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි තේරුම් ගන්නවා. ඔය ටික තේරුම් ගත්තට පස්සේ මේ තුන් ලෝකෙම මට ඉහගහලා ඉන්න තැනක් නැහැ. දුකෙන් පිරිච්ච ලෝකයක්, දුක්ඛෝ ලෝකේ පටිච්චිතා, මේ ලෝකේ දුක මතයි පිහිටලා තියෙන්නේ. මේකේ ගන්න හරයක් නැහැ. මට නම් ආයි මේ ලෝකේ එක තැනකවත් පය ගහන්න උවමනාවක් නැහැ කියන දෘෂ්ටියටපත් වෙනවා. අන්න සිංහතනි, මෙච්චර කල් දිවිතර කාය සත් හෙවත් සත් කාය කියන දිට්ඨිය මෙයාගෙන් නැති වෙලා යනවා. දෘෂ්ටියක් ඔය නැති වුණේ පරිහරණේ නැති වුණා. දැන් මෙයා ලෝකේ පරිහරණය නැති වුණාද මෙයාට? නැහැ. දෘෂ්ටිය නැති වුණේ. දෘෂ්ටිය නැති වුණා. දෘෂ්ටිය නැති වෙච්ච ගමන් දැන් බුදුන්ට එනවා ඉහළ අංකය. මෙච්චර කල් බුදුන්ට දීලා තිබ්බේ පල්ලෙහා අංකය. ඇයි? ලෝකේ සාරයි. බුදුහාමුදුරුවෝ කියන්නේ ලෝකේ අසාරයි කියලා. එහෙනම් බුදුහාමුදුරන්ට අංකය දීලා හරියන්නේ නැහැ. දෙන්නේ අංකය කාටද? මේ ලෝකේ හොයලා බලනෝ මිලියනර්ස්ලා වෙලා ඉන්නේ කවුද? බැලුවා. ආ, බිල් ගේට්. දැම්ම දෙකට කවුද අංක එක සල්ලිකාරයා? එයා හරි මොකා හරි. දෙ පළවෙනියට දැම්මා A, දෙවෙනියට දැම්මා B, තුන්වෙනියට දැම්මා C. ඔයගොල්ලෝ තමයි අංක එකේ ඉන්නේ. අන්තිමට කවුද ඉන්නේ? අන්තිමට බුද්ධ. අන්තිමට ලිස්ට් එකේ අන්තිමට ඉන්නේ කවුද? බුද්ධ, ධම්ම, සංඝ. ඒගොල්ලෝ ඉන්නේ අන්තිමට. උඩට දාලා තියෙන අරගොල්ලන් ඇයි ලෝකේ සාරය කියලා අල්ලගත් එක අපින්තුනේ ලෝකේ කෑලි කඩා ගන්න ඌමනායව තමයි උඩට ගන්න. ඒක තමයි ඇත්ත. ඔබගේ ජීවිතය තුලින් මේව දැකලා බලන්න. ඔබට තව ගෙයක් ගන්න ඕනේ කියලා ආස හිතුනොත් එහෙම. ඔබ ඇසුරු කරන්නේ නැද්ද ඔය ගෙවල් වලට ඉන්වෙස්ට් කරන පිරිස වැඩි වැඩි? නිකන් හිතලා බලන්න. ඒ වෙලාවට බුදුහාඳුරන් අමතක වෙනවා ටක් ගාලා. ඉතින් ඒක ස්වභාවය. ඒකයි කියන්නේ ලෝකේ සාරය කියලා මුලා දෘෂ්ටියට පත් වෙච්ච කෙනා ඒ පත් වෙච්ච මොහොතේ ඉඳලා බුදුන්ට දෙන්නේ පල්ලෙහා යන. හැබැයි දැන් මෙයාට තේරුණා මේකේ ඇදි හරයක් නැහැ. මේ හරයක් නැති බව තේරෙනකොටම පින්වදනේ තව අදහසක් ඔලුවට ආවා. හත් දෙයියනේ මං කරගත්ත වරදක්. මම මොන තරම් මුලාවකද හිටියේ. දැන් නම් මට කාගේවත් පිළිසරණ නැහැ. මට බුදු පිළිසරණ විතරයි තියෙන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා ඔන්න හැංගෙන්න පටන් ගත්තා. ඔය හැංගීමත් එක්ක ඔන්න නැగిලෙනවා. අන්න බුදුන්ට ඒක හම්බුණා. දැන් බුදුහාමුදුරුව කෙරේ අචල වූ විශ්වාසයක් ජනිත වෙලා තියෙනවා. අනේ ස්වාමීන් මම මෙච්චර කල් මහ මුලාවක හිටියේ. ඔබ වහන්සේගේ ධර්මයේ තමයි මාව මුලාවෙන් වෙන් කළේ. ඒ උතුම් වූ නිවන මම දැක්කා. දැකපු නිවන දැන් මම කරගෙන යන්න යන්නේ. බුදුන් කෙරේ අචල වූ විශ්වාසයක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා පිංගුතුනි බුදුන් කෙරේ ඇති වෙන සද්ධාව කියලා. ධර්මයේ කෙරේ අප්‍රමාණ සද්ධාාවක් ඇති වෙනවා. ආර්ය සංඝයා කෙරේ අප්‍රමාණ සද්ධාාවක් ඇති වෙනවා. ඔන්න ඔය කරුණ ටික සිද්ධ වෙනවා. ඔය කරුණ ටික සිද්ධ වෙනකොට බුදුන්ට අංක එක ලැබුණා නම් පිංගුතුනි දැන් පුළුවන්ද අර වැරදි ක්‍රියාවන් කරන්න කැමැත්තෙන් ඉන්න? ඒකත් ඔටෝමැටිකලි අතු ගෑවිලා ගියා. දැන් මෙයා වැරදි ක්‍රියා කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නෙමෙයි. එහෙනම් බුද්දේ කංගති විචිකිච්ඡති කියපු තැන අර බුදුහාඳුරන්ට පල්ලෙහා අංකයක් දීලා විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තෙන් හිටපු මේ පුද්ගලයා මොකද වුණේද? ආන් ඒක සාමුලින්ම නැති කළා දැන්. එහෙනම් සත්කාය දිට්ඨිය නැති වෙනකොටම විචිකිච්ඡාවත් නැති වෙලා යනවා. මම බලන්න සෝදාපන්න වෙන්නේ නැහැ නේද? ඊළඟට බින්දුනි මෙච්චර කල් ලෝකයේ සාරයි කියලා අල්ලගෙන සිල්නුතයන් පරාමර්ශණය කර කර හිටියා. ඒ සිල්නුත රැක රැක හිටියා. අනේ මට මේක ලැබේවා අර කළ දේවා චාදුම්මා රාජිකේ අර දිව්‍යාංගනාවකගේ බඩේ උපදීවා. එහෙම පතනවනේ හත් දෙයියනේ. කොහෙන් කවුරු උගන්වලාද කියලා මට හිතා ගන්න බැහැ. එක නෝනගෙන මට ඇවිල්ලා කියනවා. ඉතින් ඒ නෝනා ධර්මයේ ඇහුවලු අපේ නෙමෙයි තවත් පිරිසක් කායි කහාගේ හරි අහන්න නැදින්. ඒ අහල ඉවර වෙලා ඒ නෝන අදිස්ථාන කරගෙන හිටියද මම මේ කරන පින් වලින් තවුතිසා දිව්‍ය ලෝකේ විශාකා දිව්‍යාංගනාව දැන් ඉපදිලා ඉන්නවලු තවුතිසා දිව්‍ය ලෝකේ. මොකද්ද නමකුත් කිව්ව මට මතක නැහැ. ආන් ඒ විශාකාව ඒ ඉපදිච්චේ දිව්‍යාංගනාවගේ දරුවෙක් වෙන්න මට වරන් ලැබේවා කියලා කරපු හැම විනම්ම ඒකටලු අනුමෝදන් කළේ. හත් දෙයියනේ බණ ටික අහලා මාර්ගය නවතින්න වෙලා මට කියනවා මම මෙච්චර කල් මෙහෙමනේ පැතුවේ දැන් නම් මට ඔය එකක්වත් ඕනේ නැහැ. මේ අසාර වූ මනුස්ස ලෝකේ නෙමෙයි දිව්‍ය ලෝකෙත් මහා අසාරයි. මට නම් ඕක ඕනේ නැහැ. මම ඔය ආරාමේ හදපු ගමන් පැවිද්දට එනවා මේ අද්දවෙදි මේක කෙලවර කරගන්න කියලා. ඔන්න බලන්න පිංගුදිනේ ධර්මයේ හම් වෙච්ච එකේ තියෙන පින. නැත්තම් අන්තිමට මොකද වෙන්නේ? දාන දෙනවා, ලස්සනට ගායනා කරනවා, අරව කරනවා, මේව කරනවා, බෝධි පූජා තියනවා, වටේ යනවා, ඔය ඔක්කොම කරලි ඉවර වෙලා දිව්‍ය ලෝක යන්න පතනවා. අන්තිමට මොකද වෙන්නේ? කොහෙන් කෙලවර වෙද කියලා දන්නේ. ඉතින් ප්‍රඥාවන්ත පිරිස් යන්තම් බේරෙනවා. හේතු වාසනාව තියනවනේ. එනම් මේ ඔය ඔක්කොම සිල් රුත. ඔය සිල් රුතයන් පරාමර්ශණය කර කර හිටියා මෙච්චර කල්. දැන් මොකද උනේ? ලෝකේ ආසාර බව තේරුම් ගත්තා. ලෝකේ ආසාර බව තේරුම් ගත්තා. දැන් මොනවට සිල් රුත පරාමර්ශණය කරන්නද? දැන් මෙතනින් එහාට සිල් රුත පරාමර්ශනයක් සිද්ධ වෙන්නේ නැහැ. සිල් රුතයන්ගෙන් මිදුණා. ඒ සිල් රුතයන්ගෙන් මිදෙනකොට පින්විතනි සංවරලා තියෙන්නේ මේ පුද්ගලයාගේ. මේ පුද්ගලයාගේ සංවරලා තියෙන්නේ. සංවරනවා කියන්නේ මොකක්ද? සං කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳෙනවට. වරනවා කියන්නේ මොකක්ද? අඩු වෙලා යනවා. මල් වරනවා, කිරි වරනවා. වරනවා කියන්නේ මොකක්ද? අඩු වෙලා නැති වෙලා යනවා. එහෙනම් මේ කෙනාට පින්විතනි සංවරලා තියෙන්නේ යම් ප්‍රමාණයකට. අන්න ඒක නිසා ඒ ප්‍රමාණයට මේ කෙනාට සීලයක් පිහිටනවා. ඔන්නඔකට කියනවා ආර්යකාන්ත සීලය. ඔන්න සෝතාපන්නයාට සෝතාපට්ටි අංග හතර පිහිටනෝ. බුදුන් කෙරෙහි නොකැඩෙන නොබිඳෙන සද්ධාාවක් ඇති වෙනවා. ධර්මයේ කෙරෙහි නොකැඩෙන නොබිඳෙන සද්ධාාවක් ඇති වෙනවා. ආර්ය සංඝයා කෙරෙහි නොකැඩෙන නොබිඳෙන සද්ධාාවක් ඇති වෙනවා. ඊළඟට ආර්යකාන්ත සීලයේ පිහිටනෝ. සමාදන් වෙනව නෙමෙයි. ආර්යකාන්ත සීලයේ පිහිටනෝ. දැන් දැක්කද සෝතාපන්න වෙන්න හැටි? එහෙනම් දැන් මොකද්ද සෝතාපන්න වෙන්න කරන්න ඕනේ? මේ ලෝකයේ සාරයි කියලා ඉන්න මුලා දෘෂ්ටියෙන් අයින් වෙන්න. ඒ අයින් වෙච්ච කෙනා සෝතාපන්නයි. මේ බුදුරැස් විහිදෙනකන් ඉන්න එපා ඒකට. මේසේ හිතන් ඉන්නේ සෝතාපන්නයි. අම්මේ සෝතාපන්න වුණාම මොකද වෙන්නේ? බුදුරැස් විහිදෙන්න ඕනේ. අර ඉබ්බෙක් වගේ යන්න ඕනේ. අර ගොළුබෙල්ල යන්නේ. එහෙම ගියොත් සෝතාපන්නයි. එහෙම තමයි හිතන් ඉන්නේ. එහෙම එකක් නෙමෙයි. කසිප්පුකාරයකට සෝතාපන්න වෙන්න පුළුවන්. සෝතාපන්නයි කියන්නේ පිටින් මේ දහම් න්‍යාය තේරුම් ගත්තා. ඒකට පුරුදු අතරින් බෑ එකපාරට. එකපාරට සසරේ කරගෙන ආපු පුරුදු අතරින් බෑ. නමුත් සෝතාපන්න වෙන්න පුළුවන්. එහෙනම් දැන් සෝතාපන්න වීම උදෙසා තියෙන ධර්මයේ ශ්‍රවණය කළා නම් ඔන්න ඔය ධර්මස්කන්ධය තුල තමන්ට සෝතාපන්න වෙන්න පුළුවන්. ඔබ මේ වෙලාවේ ලෝකේ දකින්නේ කොහොමද කියලා බලන්න. ලෝකේ හරි සාරය කියන දෘෂ්ටිය නම් ඉන්නේ ඔබ පව් කරන ඔබගෙන් සීළු දෙනා පරිස්සම් වෙන්න ඕන. හැබැයි ලෝකේ සාර නැහැ කියන දැන නම් ඉන්නේ ඔබ. ඔබ ලෝකෙට කවදාකවත් අනතුරක් කරන්නේ නැහැ. ඔබගේ දෙයක් ලබා ගැනීම උදෙසා ලෝක සත්වයා පීඩාවටපත් කරන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් වෙන්නේ නම් මොකද්ද? තමන්ගේ දෙයක් ලබා ගැනීම සඳහා හැම තිස්සෙම ලෝක සත්වයාව පීඩාවටපත් කරනවා මිනිස්සු. ඒකට හේතුව තමයි සෝතාපන්න මාර්ගයටවත් ඇවිල්ලා නැතිකම. එහෙනම් පින්වදින මේ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභය කියන එක අවබෝධ වුණා නම් හරියට මේ ලෝකේ අල්ලන්න හරයක් නැති බව තේරෙනවා. ඔන්න ඔය ටික තේරුණා නම් තමන්ගේ වැඩේ කෙරෙලා ඉවරයි. සෝතාපන්න ඵලයේ සකස් වෙලා ඉවරයි. එදාට ඔබ වෛර පහක් බය පහක් දුරු කරපු කෙනෙක් බවට පත් වෙනවා. වෛර පහක් බය පහක් දුරු කරපු කෙනෙක්. මොනවද වෛර පහ? ඔබ පානාති පාතාවට කැමති නැති බව මිනිස්සු දන්නවා. ඒක නිසා ඔබ ගෙදරට එනකොට මිනිස්සු බය හැංගෙන්නේ නැහැ. දරුවන්ව හංගන්නේ නැහැ. ඔබට ද්වේෂ කරන්නේ නැහැ. ඔබට වෛර කරන්නේ නැහැ. ඔබට බය වෙන්නේ නැහැ. මිනි මරුවේ ගෙදරට එනකොට ඔබ හැසිරෙන විදිය කියන්න. මේ දවස් 3කට කලින් ගෙදරක පස් දෙනෙක් කැටි ගාලා මරුපු එකෙක් ඉන්නවා. ඌ හදිසියේ ඔබේ ගෙදරට පැනලා. දැන් ඔබ කොහොමද හැසිරෙන්නේ? ඔබට හරි සතුටුයිද? නෑ. ඔබට බයයි. ඔබ මේ පුද්ගලයා ගැන ස්තුති ගීතිකා ගායනා කරනවද? නෑ. බද්ද වෛරකින් පෙරෙනවා. තෝ මුන්වත් මැරුවා මගේ දරුවවත් මරයිද නැහැ තොට එහෙන හතම ගහනවා කී කී. දරුවන්ව හංග ගන්නවා. හැබැයි සෝතාපන්නේ කාවොත් ගෙදරට අර වෛරෙත් නැහැ බයත් නැහැ නේද? ඇයි ඔබ දන්නව මේ සෝතාපන්නේ කැවිල්ලයි. එහෙනම් සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ කවදාකවත් පව් කරන්න කැමැත්තක් නැහැ. ඔන්න ඕක හොඳට අවබෝධ කරගන්න. පව් කරන්නේ නැද්ද? පව් කරන්නේ නැහැ නෙමෙයි. පව් කරන්න කැමැත්තක් නැහැ. හොරකම් කරන්න කැමැත්තක් නැහැ. කාමී වර්ධව හැදිරෙන්න කැමැත්තක් නැහැ. මුසාවාදයට කැමැත්තක් නැහැ. විසුනා වාචයට කැමැත්තක් නැහැ. කැමැත්තක් නැහැ. එහෙනම් දැන් මොකද වෙන්නේ? අන්න අර වෛර පහක් බය පහක් දුරු කරපු කෙනෙක් බවට පත් වෙනවා. සෝතාපන්නය. එහෙනම් දැන් ওই වටින් වටින් ඔබ දැකගත්ත මේ සෝතාපන්න කියන තැන තියෙන දේවල් ටික. එහෙනම් බුදුන් කෙනේ අචල සද්ධාාවක් ඇති වෙනවද පින්වදිනී බණ අහන්නේ නැතුව? මට කියන්න බෝධි පූජා කීයක් තියෙන වේද බුදුන් කෙරෙහි අචල සද්ධාාවක් ඇති කරගන්න. බුදුන් කෙරෙහි අචල සද්ධාාවක් භක්තියක් නෙමෙයි. සද්ධාව ඇති වෙන්නේ සෝතාපන්නයාට විතරයි. අනිත් අයට තියෙන භක්තිය. නොකැඩෙන නොබිඳෙන නොසැලෙන සද්ධාව ඇති වෙන්නේ සෝතාපන්නයාට විතරයි. සද්ධාව කියලා කියන්නේ මොකද්ද? ඇති වෙන විශ්වාසය. විශ්වාසයටයි සද්ධාව කියලා කියන්නේ. එහෙනම් කියන්න බලන්න. බෝධි පූජා කීයක් තියන්න වේද කියලා ඔය අචල විශ්වාසය ඇති කරගන්න. කියන්න. පහ? බැරි. භාගෙන් බැරි වේද? 10ක්. රීමා බෝධි හාමුදුරන්ට දෙකකින් විතර පුළුවන් නේද? දැන් ඔබට පේනවද පිටින් සම්බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා? සම්බුද්ධ ශාසනය කියන්නේ රීමා බෝධි හාමුදුරුවද? සම්බුද්ධ ශාසනය කියන්නේ මාර්ගඵල. ඒතම් බුද්ධානු ශාසනම් කියන දන්න කොහෙද සීමා බෝධි හාමුදුරු හිටියේ? මම මේ කියන්නේ සීමා බෝධි හාමුදුරුව අපේ දෙයක් නෙමෙයි කියලා එහෙම නෙමෙයි වැරදියට ගන්න එපා. ඒතම් බුද්ධානු ශාසනන් කියප එක ඉතුරතුන කියත් සබ්බ පාපස්ද අකරන දැන් ඔයද සීමමා පෝධි හාමුදුරුවන්න මේ වැරදිට ගන්න එපා මොකද මේ කාලි උපදිනවන අර බේදවින්නේට එනෙවු මිත්‍ය අදෘෂ්ටික පිරිස් පුළුවන් තරම් පිරිස් බේද කරන්න අර බලංග අර සීමා බෝධියට පයිනවනේ අහන්න එපා ඔක්කගේ බන්න වරෙල්ල අපි ගාවට ඇවිල්ලා අපිට දීපල්ලය දෙන්නේවා ඔය හැංගීමෙන් තමයි කටයුතු කරන්නේ ඒහුන් එහිදී මාත් මේ පිරිස එකතු කරන්න හදනවා කියලා අනේ නෑ මං කියලා තියෙනවනේ මගේ අනුගාමිකයෝ වෙන්න එපා කවුරුත් මට තනියෙන් ඉන්නේ මම තනියෙන් ඉන්නේ උදව්වක් ඕනනම් කරන්න උදව්වක් පිණිස තමයි අර මහා ආරාමයක් කරවන්නේ කාටද නිවන් දකින්න ඕනේ? තග්ගල යන්න ගිහිල්ලා වැඩේ කරගන්න. හැමදාම හවසට පැය 3ක ධර්ම දේශනාවක් කරන්න. ගැටලුවක් මතුවෙච්ච වෙලාවට ඒ ගැටලුව නිරාකරණය කළ දෙන්න. ඒ ඇතිනේ මගේ කවුරුත් උතන නැහැ. මාව මූලික කරගෙන එහෙම යන්න බෑ කාටවත්. මං කියවනේ එතන නායක හාමුදුරුවෝ නැහැ. ලොකු හාමුදුරුවෝ නැහැ එතන. එතන ඉන්නේ නිවන් දකින්න පිරිසක් විතරයි. ලොක්කෝ මුදුන කවුරුත් නැහැ. අර මං ඊය ආපු පිරිසට කිව්වේ. අර නන්දාන්න ගියාම නමක් නැතුව අංකයක් දැම්මක් කමන්නේ කියන්නේ එදෙන ඉන්න අයට හාමුදුරුවන්ට නමක් නෙමෙයි තියෙන අංකයක් කොච්චර ශෝක පහ දානෙට වඩින්න අට භාවනා කරන්න ලේසි නැත්තම් කොහමද රාජකීය පඬිත ඈ කොච්චර ඒව කියන්න ඕනේද කියලානේ නම කියන්න වෙන්නේ එතන එහෙම ඒව නැහැ එකක්වත් නිවන් දැකීම විතරයි නම මොකද්ද කියන එකවත් වැදගත් ගමක් නැහැ. ඔබට ගිහිල්ලා මේ හාමුදුරුවන්ව හම්බ වෙන්නේ එහෙම අවස්ථාවයක් නැහැ. හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ දහම් කාරණාවක් අහන්න. අම්මා මලා කියලාවත් කියන්න අවස්ථාවයක් නැහැ එතනට ඇවිදෙලා. ඔබගේ සහෝදරයා පැවිදි වෙලා. අනේ අයියේ අම්මා මලා කියලා කියන්න අවස්ථාවයක් නැහැ එතනට ඇවිදෙලා. ඒ උත්තමයාගේ පාඩිය වැඩේ කරගෙන යන්න දෙන්නේ. රහතන් වහන්සේලාව බිහි කරන්න තමයි මේ උපරිම උත්සාහ කරන්නේ. ඒ ආරාමේ තව විශේෂයක් කියන්න බැරි වුණා. පිටින් එන කිසිම කෙනෙකුට ඒ ආරාමේ ඉන්න භික්ෂුන් වහන්සේලාට ලෝකේ තියෙන දේවල් කියන්න තහනම්. ලෝකේ වෙන දේවල්. ඒ කිව්වේ රටේ ජනාධිපති වෙනස් වුණත් එතන ඉන්න භික්ෂුන් වහන්සේලා ඒක දැනගන්න බෑ. ඇයි ඒක නිවනට සුදුසුකම නෑ. එහෙනම් උන්වහන්සේලාට කිව්වොත් එහෙම අන්න ජනාධිපති වෙනස් වුණා කියලා. ඒක මහා අපාගත වෙන පවක් කරගන්න. භික්ෂුන් වහන්සේලාත් එක්ක ප්‍රලාප කතා කළා. විශේෂයෙන් නිවන් දකින්න ඉන්න මහ උතුමොත් එක්ක සම්ප්‍රප්පලාප කතා කරලා අපාගත වෙන පාප කර්ම කරගන්න. ඉතින් ඒව කරන්න ඉඩ එන අයට නීතියක් දානවා කොහොමද? ඔබගේ කුණු නැවත ඔබ සමග රැගෙන යන්න කියලා. නැත්නම් අද පන්දලට ගියාම ඔබ මොකද කරන්නේ? පන්දලට ගිහලා හාමුදුරුවත් එක්ක පටිච්ච සමුප්පාදයද කතා කරන්නේ? නැහැ. ආ හාමුදුරුවනි කොහොමද? දන්නේ නැද්ද හාමුදුරුවනි ඉතින් අරේ මෙහෙම එකක් වුණා. ඔබ දන්නේ නැද්ද? මම බලන්න තුට්ටු දෙකේ බෞද්ධකම්. ඉතින් මේ CD අහනවා නම් මේව ඔබට ඇහිලා ඇති මේ වෙන. ඒ උත්තම සංඝයා වහන්සේලාත් එක්ක මේ ජීවිතේ තියෙන කුණු කතා කරන්න එපා. හරිනම් පන්දලේ හාමුදුරුවෝ රෝගේ රටේ වෙන කිසි දෙයක් දැනගන්න හොඳ නැහැ. මොකද උන්වහන්සේලා ගියක් ගියක් ගාන යනවාද කරුණ හොයන්න? නෑ. අර ගමේ ඉන්න ඕපා දූප හොයන. එකාලා ඒ දිග ගිහිල්ලා හාමුදුරුවන්ගේ කනේ තියෙන. මහා අපාගත වෙන වැඩෝය. ඉතින් අර ස්ථානයේ නම් පිංගතුනි එහෙම ඒව කරන්න දෙන්නේ නැහැ. හුදෙක්ම නිවන් දැකීම සඳහා පමණයි. ඔබ එන්නේත් නිවන් දකින්න, එතන ඉන්න උත්තමයේ ඉන්නේත් නිවන් දකින්න. ඉතින් කොහොම හරි පිංගතුනි, ඒකයි මම කියන්නේ එතන ලොක්කෝ මුදුන නැහැ. මමත් ඉතින් ඔය ගහක් යටට වෙලා මේ වැඩේ කොහොම හරි ඉවර කරගන්න තමයි හදන්නේ. ඒක තමයි අදිස්ථාන කරන්නේ. ඒකට අප්‍රමාණ වීර්යයෙන් දූතාංග සමාදන් වෙලා ඒ කරගන්න ඕනේ හරිය ගන්නවා. මොකද පිංගතුනි මේ විශාල ධනයක් දාලා මාත් යන්නේ. එතනට එන පිරිසත් එහෙම තමයි. ඔය ගහක් යරට යන්නේ ඇඳුම් නැතුව කන්න නැතුව එහෙම නෙමෙයි. ගෙවල් නැතුව නෙමෙයි. ඉතින් ඔවා ඔබ තේරුම් ගන්න ඕනේ. ධර්මයේ තේරුම් ගන්නකොට මේවා තේරිලා එයි. දැන් කාලේ හරි මේ වැඩේට. ඒක නිසා තරුණ තරුණියෝ විශේෂයෙන්ම ඇදි ඔතනට එනවා මේ නිවන් මඟ සකස් කරගන්න. ඒකයි මම කිව්වේ දවසක මම ඕස්ට්‍රේලියාවට එන්න මොකෙන්ද? ඉරිදීයෙන් එන්න පුළුවන් වුණොත්. නැත්තම් ඉතින් ඇවිල්ලා වැඩක් නැහැ. වීසා ගහගෙන ඕන කෙනෙකුට එන්න බැරිය. ඉරිදීයෙන් එන්න පුළුවන් වුණොත් අපිට ඉරිදී නැති වුණත් ඉරිදී මැදේ පහල වුණොත් එහෙම ඒ උත්තරයට පුළුවන් නේ අරන් එන්න. දැන් එහෙම කියනකොට නිකන් මෙයා නිකන් මේ හරි අමුතුයි වගේ නේ. ඇයි ඒ? ඕවා ඉතින් කොයි කාලෙ වෙන වැඩද? එහෙම නේද හිතෙන්නේ? ඕවා වෙයිද ඉතින්? ඉරිදී ඈ ඉරිදී ඔන්න බුද්ධ සාසනයට ගිය කල ඔබටත් එහෙමනම් හිතෙන්නේ අනිත් එකාලට කොහොම හිතෙන වැද්ද? හේතුව මොකද? ඉරිදිමතුන්ගේ අඩුවක් තියෙන නිසා. ආ උත්තමය ඉරිදි පෙන්න්න නැති නිසා. හැබැයි රහතන් වහන්සේලා විශාල ගණනින් බිහිවෙද්දි ඔබට බලාගන්න පුළුවන් ඒ උත්තමයන්. ඒ කාන්තේම වෙනවා මේක. ඒ කාන්තේම වෙනවා. ඒක අපි සමාධිය වලට දැකලා තියෙනවා පින්වදිනේ. ඔය හදන තැන රහතන් වහන්සේලා 10,000කට එහා පැත්ත බිහි වෙන බවට අපි දැකලා තියෙනවා සමාධිය වලට. ඔය හදන තැන විතරක්. එහෙනම් ලංකාවේ කොච්චර බිහි වෙයිද? ඒවට අදාළ තැන තමයි ඔය හදන්නේ. ඒවා දැකලා ඒ ක්‍රමවේද වලට. ඉදිරියේදී සම්බුද්ධ ශාසනය බබලනවා. මහා ඉහලින් බබලනවා. ඉතින් මම මේවා සීඩී වල මේ දේශනා වල කියලා ඇති. ඔය ඉතින් කවදා හරි දවසක ඔබට අහන්න හම්බුයි. මේ විස්තර ඔක්කොම කතා කරන්න ඕනේ නැහැ මෙතන. එහෙමනම් දැන් බලන්න. එහෙනම් පින්වතුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට තමයි මේ යථාභූත සද්ධර්මයේ ශ්‍රවණය වෙනකොට තමයි මේ ලෝකේ සාර නැති බව ඔබට වැටහෙන්නේ. දැන් අපි පොඩ්ඩක් කතා කරලා බලමු ලෝකේ සාර නැති වෙන්නේ කොහොමද කියලා. දැන් ලෝකේ සාරයි කියලා ගත්තෑයි කියලා බලමු. හරි. දැන් මට කියන්න හැමෝම මේ තමන්ට එන හැඟීම කියන්න. ඇයි අපි ලෝකෙට ඇලෙන්නේ? දැන් මේක දැන් කතා කරගෙන ආවා මෙච්චර වෙලා. නමුත් අපි ආයෙ දැන් අලුත් පිරිසක් ඉන්න නිසා ඒ අයටත් තේරෙන්නේ මේක කතා කරමු. ඇයි අපි ලෝකෙට ආස? හරි. මේ උත්තරයක් ගන්න මෙහෙම එකක් කියන්න මට. අපි යනවා රේස් ඔට්ටු දාන්න. හැමෝම දන්නවනේද රේස් ඔට්ටු කියන්නේ මොකද්ද කියලා? මොකද්ද ඒකට කියන්නේ මේ? මොකද්ද ඒකට මෙහෙ කියන්නේ? බෙටින් කියලාමනේ. ආ බෙටින්. අස්සේ දුවනවා අපි බෙට් කරනවා. රේස් ඔට්ටු දානවා. දැන් අපි ඔය රේස් ඔට්ටු දාන්න ගියාම ඔබ පළවෙනි ඔට්ටුව දානවා පරදිනවා. දෙවෙනි එකක් දානවා පරදිනවා. තුන්වෙනි එකක් දානවා පරදිනවා. හතරවෙනි එක දාන්නේ ආසාවෙන්ද? හොඳට උත්තරයක් ගන්න. හතරවෙනි එක දාන්නේ ආසාවෙන්ද? නෑ. පස් හතරවෙනි එකත් පරාදයි. පස්වෙනි එක දාන්නේ ආසාවෙන්ද? නෑ. හයවෙනි එක පස්වෙනි එකත් පරදිනවා. හයවෙනි එකත් දායිද? නෑ. දැන් බලමු. රේස් ඔට්ටු දාන්න ගියා. පළවෙනි එක දින්නා. දෙවෙනි එක දාන්නේ ආසාවෙන්ද නැද්ද? හරි. දැන් ඔබ එතනට ගියේ දින්නොත් නියමයි කියලා හිතාගෙන. කෙනෙක් එනවා. චණ්ඩියෙක්. කඩුවකුත් අතේ තියාගෙන ඇවිල්ලා කියනවා. තෝ දාපන් ඔට්ටු. තෝ එකක් හරි දින්නොත් තෝගේ බෙල්ල කපනවා මම මෙතන. හා. දැන් ඔබ යන්නේ මොකක් ඉස්තවේ කියලා බලාගෙනද ප්‍රාර්ථනාවෙන්ද? පරදින්න නේද? පළවෙනි ඔට්ටුව දානවා පරදිනවා. දැන් දෙවෙනි එක දාන්නේ සතුටින්ද නැද්ද? කතා කරන්න. මේ ධර්මයේ වැටහිලා ඉන්න වෙලාවේ කතා කරලා බලන්න. ඒකයි මම මේ කියන්නේ කරුණෙන් කරුණ පෙන්නලා දෙන්නේ. ඔබ මේ ලෝකෙට එන්න හේතුව ඊකත් දැනගන්න ඉබේ. ඔබ මේ ලෝකෙට එන්න හේතුව හොයා ගන්න ඕනේ කලින්. ලෙඩේ හොයා ගන්න බෑ. ලෙඩේට බේත් දාන්න. ලෙඩේ හොයා ගන්න කලින්. දෙවෙනි ඔට්ටුව දාන්නේ සතුටින්ද නැද්ද? සතුටින්. දෙවෙනි එකත් පරාදයි. තුන්වෙනි එක දාන්නේ සතුටින්ද නැද්ද? සතුටින්. තුන්වෙනි එකත් පරාදයි. හතරවෙනි එක දාන්නේ සතුටින්ද නැද්ද? සතුටින්. එහෙනම් මුලින් ඔට්ටුව පෙරදෙද්දි දුක් වුණා. දැන් ඔට්ටුව පෙරදෙද්දි සතුට වෙනවා. එහෙනම් පින්වතුනි දැන් ඕකෙන් ඔබට තේරෙන්නේ නැද්ද ඇයි ඔබ මේ ලෝකෙට ඇලෙන්නේ කියලා? යමකට ඇලෙන්න හේතුව මොකද්ද? තමන්ගේ කැමැත්ත. තමන් කැමති ලෙස පවතිනවා කියන තැනදි තමයි පින්වතුනි ඔබ ඇලෙන්නේ. පවතින්නේ නැති වුනහම මොකද වෙන්නේ? ගැටෙනවා. හොඳට තේරුම් ගන්න. ඇයි පළවෙනි ඔට්ටුව පළවෙනි පාර ගිය වෙලාවේ පැරදුනහම දෙවෙනි එක දාන්නේ හරි අඩු සතුටකින්? ඇයි ගැටිලා? දෙවෙනි එකත් පැරදුනහම තුන්වෙනි එක දාන්නේ ගැටිලා. ගැටිලා ගැටිලා ගැටිලා යනවා. තේරෙනවා මේ අද නම් මේක මගේ කැමැත්ත වෙන්නේ නෑ. මගේ කැමැත්ත වෙන්නේ නෑ කියන තැනට එනකොටම මොකද වෙන්නේ? හැරිලා ගෙදර යනවා. තව දදා ඉන්නේ නෑ. එහෙනම් දැන් මේ දදා ඉන්නේ මොකක් හින්දාද කියන්න? මේ දදා ඉන්නේ මොකක් හින්දාද? මගේ කැමැත්ත වෙයි කියලා හිතාගෙන. ඔය රේස්ඔට්ටුවෙන් ඕක තේරෙන්නේ නැද්ද? දිගින් දිගටම ඔට්ටු දාන්නේයි මගේ කැමැත්ත වෙයි කියලා. ප්‍රත්‍යක්ෂවම තේරුණොත් මගේ කැමැත්ත නෙමෙයි වෙන්නේ කියලා ඔට්ටු දායිද? තව උදාහරණයක් ගමු. ඔබ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඔබට දෙනවා රිවෝල්වර් එකක්. උණ්ඩ 10ක් දාන්න පුළුවන්. ඕකට එක උණ්ඩයක් දාලා කරකෝල දෙනවා වෙඩි තියාගනින් කියලා. ඔන්න වෙඩි තියාගන්න යනකොට දැන් ඔබ ජීවත් වෙන්න කැමති කෙනෙක්නේ. ඔබ වෙඩි තියාගන්නවාද නැද්ද? ඔබ වෙඩි තියාගන්නවාද නැද්ද? එක උණ්ඩයක් නෙදින්නේ. මේ එක උණ්ඩයක් නෙදින්නේ. ඇයි වෙඩි තියාගන්නේ නැද්ද? ඉතින් නමයක්ම හිස් දෙන්නක උත්තරේ ඇයි විදි තියාගන්නේ නැත්තේ? ඔබ හොඳටම දන්නවා ඔබගේ කැමැත්තේ තියන්න බෑ. හුණ්ඩේ આવුණොත් ඉවරයි. ඔබ හොඳටම දන්නවා ඔබේ වසඟේ තියන්න බෑ කියලා. එහෙනම් ඇයි ඒකට විරුද්ධව කතා කරන්නේ මිනිස්සු? එහෙනම් පින්වදරි මේ ලෝකෙට ඇලෙන්න හේතුව ඔය තියෙන මුලා දෘෂ්ටිගත වීම. මේ ලෝකයේ දේවල් මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා ගත දෘෂ්ටිය. ඒ දෘෂ්ටියේ ඉන්නකොට ඒකට අනුව වුණොත් ඇලෙනවා. ඒකට පටහැනිව වුණොත් ගැටෙනවා. ඔන්න ඇලීම් ගැටීම් ලෝකෙට එන හැටි. එහෙනම් ඇලීමක් ගැටීමක් වෙන්නේ හැමතිස්සෙම මුලාවක් හින්දා. මොකද්ද ඔය මුලාව? මේ ලෝකේ මගේ වසඟේ තියෙනවා කියලා ගත්ත මුලා. ඕකෙන් දුර වෙන්න නම් මොකද කරන්න ඕනේ? සත්‍ය අවබෝධයට එන්න ඕනේ. මේ ලෝකේ මගේ වසඟේ තියෙනවද නැද්ද කියලා අවබෝධ කරන්න ඕනේ. මං අද මේක අවබෝධ කරලා දුන්නොත් ඔබ ඔය මුලාවේ නිදහස් වෙනවද නැද්ද? බලෙන් ඉන්න හදන්න එපා ඒකේ. අවබෝධ කරගන්න උත්සාහ කරන්න, කරලා බලන්න ඇත්තටම තියෙනවද කියලා. එහෙම එකක් අපි ගත්තනේ උදාහරණයක්. මේ ලෝකය හැදිලා තියෙන හේතුන්ගේ ඔන්න ගත්තා. මේක දෙතුන් වතාවක් අහන එක හොඳයි. මේ ලෝකය හැදිලා තියෙන හේතුන්ගේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඔන්න වැදගත් කාරණා. හේතුන් එකතු වීමෙන්, හේතුන් ගැළපිලා සකස් වීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු නැති වුණාම නැති වෙලා යනවා. අපි උදාහරණයකට ගත්තා මේ මේසේ. මේ අලුතෙන් ආපු අයට දැනගන්නත් එක මම ආයි මේක කියන්නේ. මේ මේසේ හැදෙන්න මොන හේතුද ඕනේ? මේ ලීය ඕනේ ලෑල්ල. කකුල් තුනක් ඕනේ. කකුල් තුනයි ලෑල්ලයි ගැළපිලා සකස් වීමෙන් විද්‍යාමාන වෙනවා මේසේ. ඕක නේද මෙතන තියෙන්නේ? එහෙනම් කකුල ප්ලස් කකුල ප්ලස් කකුල ප්ලස් ලෑල්ල සමානයි මේසය. ඕකේ මගේ කැමැත්ත කොහෙද තිබ්බේ? ඔතන කොහෙද මගේ කැමැත්ත කියන එක තියෙන්නේ? මම මේ කියන්නේ මේක හදන එක කැමති වෙනවා කියන එක නෙමෙයි. මේක හදන එක කැමති නැද්ද මේක හදන්න බෑනේ. ඒක නෙමෙයි මම කියන්නේ. මේ මේසේ අද මේ විදියට තියෙන මගේ කැමැත්තක් බලපානවද කියලා බලන්නයි හදන්නේ මේ. මේ මේසේ හැදිලා තියෙන විදිය දකින්න හොඳට. ලෑල්ල ප්ලස් කකුල ප්ලස් ලකුල ප්ලස් කපුල සමානයි මේසේ. කොහෙද තියෙන්නේ මගේ කැමැත්ත ඕකේ? නෑ. ගින්දර දාහ්‍ය ද්‍රව්‍ය ප්ලස් දහන පෝෂකයේ ඔක්සිජන් ප්ලස් ඊළඟට ජ්වලන උෂ්ණත්වය සමානයි ගින්දර. ඔතන කොහෙද තිබ්බ මගේ කැමැත්ත? මෙතන මේ පහන පත්තු වෙලා තියෙන්නේ මං කැමතිින්ද? ඔය පහන පත්තු වෙලා තියෙන ඕනේ සාධක තුන කියන්නේ හේතු තුන. ඕකේ ඉටි තියෙනවා, උෂ්ණත්වය තියෙනවා, ඔක්සිජන් තියෙනවා. ඉටි ඉවර වුණොත් මොකද වෙන්නේ? හේතු බංගා නිර්ජති. මේ පොඩ තේරුම් ගන්න ඕක කියන්නේ. මාළුගේ හරයක් ඇවගේ තියෙන්නේ. රොකට් මේ රොකට් සයන්ස්ද කියන්නේ? රොකට් සයන්ස් නෙමෙයි, මේ බොහොම සරල දෙයක් කියන්නේ. ඒකයි කියන්නේ දෙකවසර ළමයෙකුට මේක අවබෝධ කරන්න පුළුවන්. විශාඛාව දෙකවසරදී මේක අවබෝධ කළා කියන එක ගැන මහා හරයක් නැහැ. ඒක එහෙම වෙන්න පුළුවන්. සත් අවුරුදු කියන්නේ දෙකවසරද? තව ගන්න. ඔක්සිජන් නැති වුණොත් මොකද වෙන්නේ? නිරුද්ධයි. හේතු බංගා නිරුද්ධයි. ඔකට වතුර ගාලා හීතල කළොත් මොකද වෙන්නේ? හේතු බංගා නිරුද්ධයි. එහෙනම් බින්දුනි, ඕකේ දැන් කැමැත්ත කියන එක තියෙනවා. දැන් මං හරි කැමතියි ඕක කොහොම තියෙනවට. දැන් ඉටි ටික ඉවර වෙනවා. දැන් මගේ කැමැත්ත වෙයිද? දැන් බලන්න ඉතින්. මේ මගේ කැමැත්ත අකමැත්ත ඕකේ නැහැ. හේතු ටිකකින් හැදිලා තියෙනවා. එහෙනම් හැමතැනම පිංගුදුනි මේ ලෝකේ මොන දේ ගත්තත් හේතු ටිකක් එකතු වීමෙන් හැගෙන ඵලයක් විතරයි තියෙන්නේ. තව උදාහරණයක් ගමු. ලස්සන කාන්තාවකගේ මූණ උඩින් වැටිච්ච එකක්ද? දෙයයන් වහන්සේ මවපු එකක්ද? නැත්නම් හේතු ටික ඵලයක්ද? හොඳට බලන්න, කල්පනා කරලා. හේතු ටිකක ඵලයක්ද නැද්ද? අද ඔබගේ මූණ ලස්සනට තියෙන්නේ හේතු ටිකක් නිසා නෙමෙයිද? ඔතන එක හේතුවක් හරි අයින් වුණොත් මොකද වෙන්නේ? දා ගන්න වෙනවා නේද? ඒක නේ මොකක්? නාල වහ ගන්න වෙනවා. එහෙනම් හේතු ටිකක් නිසායි ඔය මූණ තියෙන්නේ. ඇත්තම කියන්නේ ඔය මූණ අද ඔය විදිහට තියෙන හස්බන්ඩ් කැමතිද? ළමයි කැමතිද? ඔබ කැමති හින්දාද? ඉතින් බින්දුනි ඔබ කැමති හින්දා නම් මූණ ලස්සනට තියෙන්නේ. මොකෙන්ද මේකප් කරන්නේ? ඔබේ කැමැත්ත කිව්වනම් ඔය හැදිලා ඉන්නේ නැද? අනිත් එක තමන්ගේ කැමැත්ත නම් මූණ තියෙන්නේ. මේ ලෝකෙ තින් කැත කෙල්ලෝ එකෙක්වත් නැති වෙන්නේ නැහැ. දැන් කැත කෙල්ලෝ එකෙක්වත් නැද්ද මේ ලෝකෙ? ඉන්නේ ඔක්කොම දිව්‍යාංගනාව වගේ. එහෙම නැහැ. එහෙනම් තේරුම් ගන්න. යමෙක්ගේ මූණ ලස්සනයි කියන්නේ ඒ වෙලාවේ තියෙන හේතු ටිකගේ ඵල. ඔන්නෝම තියෙන රූපයකට එක පාට කොල්ලෙක් කෙල්ලෙක්ව දැකලා දැන් කෙල්ලහලහල බලන් ඉන්නවා. එක පාට මොකද වෙන්නේ? දෙබරෙක් ඇවිල්ලා චක්ගාල විදිනවා. විදිනවා දෙබර යන්න යනවා. මේ ශරීරකව සිද්ධ වෙච්ච දෙයක්. ටික වෙලාවක් බලද්දි මොකද වෙන්නේ? මේෙන් ඇවිල්ලා මූණ ගෙඩිය. දැන් ගෙදර අරයි යයිද කොල්ලා? නෑ, ඌට අනිච්චය එතනම වැටහෙනවා. හද්දේනේ හිතන් කෙලහලාලා හිටියේ නම් කොහොම කියලා? ෂක් නියමයිනේ. මේකව කතාද බඳින්න තියෙනවනම් මේ සුදු මූණයි හුරතලෙයි කිය කිය නේ ඔය කියන්නේ අඩේ. ඔය ටික බලාගෙන ඉන්න දැන් හිතාගෙන හිටියේ. ඒ මොහොතෙන් මොකද උනේ? අර දෙබර ඇවිල්ලා විද්ද මේන් ආව ගෙඩිය. දැන් මොකද වෙන්නේ? දැන් එහෙනම් පිංගුදිනේ අර කොල්ලගේ වසඟේද අර මූණ තිබ්බේ? කොල්ලගේ කැමැත්තේ අර මූණ දිනවද? නෑ. හේතු ප්ලස් හේතු ප්ලස් හේතු ප්ලස් හේතු සමානයි ඵල. මගේ කැමැත්ත කියන එක මේ හේකවත් නෑ. එහෙනම් පිංගුදිනේ කෙල්ලෙක්ගේ මූණක් ලස්සන වෙන්න මගේ කැමැත්ත කියන එක නෑ. ඇයගේ කැමැත්ත කියන එක නෑ. ඇයගේ දෙමාපියන්ගේ කැමැත්ත කියන එක නෑ. දෙයයන් වහන්සේගේ කැමැත්ත කියන එක නෑ. කාගේවත් කැමැත්ත නෙමෙයි. හේතු ටිකක් එකතු වීමෙන් ඵල හැදෙනවා. තව උදාහරණයක් ගමු. උදාහරණ 1000ක් අරන් හරි මේක තේරුම් ගන්නකො. මේක තේරුම් ගත්තනම් මෙතන ඉන්න හැම කෙනෙක්ම සෝතාපන්න ඵලයටපත් වෙනවා. මේ මහලුක දෙයක් නෙමෙයි. එදෙනින් යාට 10 බළු වැඩ කරන්නේ නැහැ. මේ සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ උදෙසා කටයුතු කරනවා ඊට පස්සේ. ඒක ඒකාන්තයෙන් වෙනවා. තව උදාහරණයක් ගමු. කෙල්ලෙකුයි කොල්ලෙකුයි ආදරෙන් ඉන්නවා. දැන් මේ සමාජයේ තියෙන උදාහරණේ පැය ගන්න දීවි ලෝකේ වරන් හරියන්නේ නැහැ නේද? හා, කෙල්ලෙකුයි කොල්ලෙකුයි ආදරෙන් ඉන්නවා. ඔය ආදරය කියන එක හේතුවක ඵලයක්ද නැද්ද? මේ වෙලාවේ කෙල්ලයි කොල්ලයි ආදරේ. ඔය ආදරේ හේතුවක ඵලයක්ද නැද්ද? හේතුවක ඵලයක්. හේතු තියනකම් ඔය ආදරේ තියෙනවා. එක හේතුවක් හරි අයින් වුණොත් මොකද වෙන්නේ? ආදරේ ඉවරයි. අපි හිතමු එක හේතුවක් වුණා කියලා මේ කෙල්ල කවදාක්වත් කොල්ලෙක් එක්ක යාළු වෙලා නැහැ. ඒක කියලා. දැන් මේ කොල්ලගේ ආදරේ දැන් හයගත වෙනවා. දැන් මේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර ආදරයක් කියවහම ওই දෙක එකක්ද දෙකක්ද? කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර ආදරය කියවහම එකක්ද දෙකක්ද? දෙකක්. ඕක එකක් වෙන්නේ නැහැ කවදක්වත්. කොල්ලා සතුව යම් හේතු ටිකක් තියෙන නිසා කෙල්ලගේ ආදරයක් තියෙනවා. මෙයා තේරුම් ගන්න හොඳට. එතකොට බෙඩි කපා ගන්න එල්ලෙන්න දිය දිනසා ගන්න ඕනේ නැහැ කොල්ල කෙල්ල ගිහිල්ලා. වරේව් අපි ගාවට රැවිර්ද දෙන්නම් සසර ගමන කෙලවර කරගනියම්. තරුණ දරුවන්ට මේ කියන්නේ. ඔය මුලාවට අහු වෙන්න එපා. ඔය ඔක්කොම මුලා වැඩ. කොල්ල සතුව තියෙනවා යම් කිසි හේතු ටිකක්. ඔන්න ඔය හේතු ටික නිසා ආදරයක් හැදෙනවා කෙල්ලගේ. ඔය එක හේතුවක් හරි අයින් වුණොත් මොකද වෙන්නේ? අර ආදරේ ඉවරයි. ඔය හේතු ටිකට එහා ගිය ආදරයක් එහා ගෙදර එකාගේ එහෙම තියෙනවා නම් මොකද වෙන්නේ? මේ ඒ එහා ගිය හේතු ටිකක් තියෙනවා නම් තව එකකින් ගාව මොකද වෙන්නේ? අර ආදරේම හට ගන්නවා ඌට නෙමෙයි අනිත් එකකට. මේ බොහොම සරල දෙයක්. හොඳට තේරුම් ගන්න. කෙල්ල සතුව යම් කිසි ගුණාංග ටිකක් තියෙනවා නම් ඒකට ආදරේ ඒක තමයි ඒ හේතු ටිකට තමයි ආදරේ කියන එක හැදෙන්නේ අර කොල්ලගේ. දැන් අපි හිතමුකෝ මේ කොල්ලා මේ කෙල්ලට ආදරේ කරනවා. මේ කෙල්ල කවදාකවත් කොල්ලෙක්ගේ යාළු වෙලා නැහැ කියලා. දැන් හරි ආදරේ මේ කොල්ලා. යාළුවෙක් ෆොටෝ එකක් ගෙනල්ලා පෙන්නනවා. මේ මලංග උඹගේ කෙල්ල. මෙන්න කියලා පෙන්නනවා. ඒක හේතුවක් බින්දා නේද? සමහර විට පින්වදෙනි අර අර ෆොටෝෂොප් වලින් හදපු එක වෙන්නේ නැති. නමුත් ගෙනල්ලා පෙන්නවා. පෙන්නමුකම මොකද වෙන්නේ? අරක දැක්කා. එක හේතුවක් බිඳුණා. දැන් අර ආදරේ තියේයිද? එහෙනම් කොහෙද දැන් කැමැත්ත තියෙන්නේ? කොහෙද ඔය එහෙකවත් තමන්ගේ කැමැත්ත තියෙන්නේ? ඒ ගෑනු දරුවාගේ අම්මා හරි කැමැත්තෙන් හිටියද එන්න එකතු වෙනවා. දැන් වෙයිද? නෑ. තාත්තා හරි කැමැත්තෙන් හිටියා වෙයිද? එහෙනම් අම්මයි කැමැත්තත් නෑ තාත්තයි කැමැත්තත් නෑ. කෙල්ලත් හරි කැමැත්තෙන් හිටියා එකතු වෙන්න. වෙයිද? නෑ. කොල්ලත් හරි කැමැත්තෙන් හිටියා එකතු වෙන්න. වෙයිද? නෑ. එහෙනම් පිංගදුනි ඔය ආදරය කියන එකත් හේතුවක ඵලයක්. ඕක කොයි වෙලාවේ නැති වෙයිද දන්නේ. හිතන්න එපා කසාද බැඳපු හැමෝම ආදරෙන් ඉන්නවා කියලා. ආදරෙන් නෙමෙයි ඉන්නේ. ඉන්න ඕනේ නිසයි ඉන්නේ. විටින් විට තමයි ආදරෙන් ඉන්නේ. ඔව්ද නැද්ද? පැය 24ම 24/7 ආදරෙන් ඉන්න යුවලක් ඉන්නවා නම් බලන්න. මුසාවාදයක් නැතුව කියන්නේ. නෑ. ඉන්න බෑ. හේතු තිබ්බොත් විතරයි ඵලය තියෙන්නේ. හේතු නැති වෙච්ච ගමන් ඵලය නෑ. හැබැයි දෙන්න හැමතිස්සෙම කියන්නේ මොකද්ද? අපි සතුටින් ඉමු අනේ. දෙන්නම කියනවා. හරි, බිරිඳකින් අහනවා. සතුටින් ඉන්න කැමතිද නැද්ද? ආදරෙන් ඉන්න කැමතිද නැද්ද? කැමති. ස්වාමි පුරුෂයන් අහනවා. ආදරෙන් ඉන්න කැමතිද නැද්ද? කැමති. එහෙනම් දෙන්නගම කැමැත්ත මොකක්ද? ආදරෙන් ඉන්න වෙනවද? නෑ. ඇයි? හේතු තිබ්බොත් විතරයි වෙන්නේ. හේතුක ඵලයක් ඔය ආදරේ කියන්නේ. එහෙනම් ඔය තරුණ තරුණියනේ මේවා මොන්නත් තේරුම් ගන්න. ඔය ඔක්කොම හේතුක ඵල. ඕවට හේතු තිබුණොත් වෙනවා, හේතු නැති වුණොත් වෙන්නේ නැහැ. ඔන්න තේරුම් ගන්න. එහෙනම් දැන් ඔබ අද කාට හරි ආදරය කරනවා නම් ඔබට දකින්න දෙන එකම එක තමයි මේ හේතු ටිකක් නිසා මේක තියෙනවා. මේ හේතුවක් භංග වුණොත් මේක නිරුද්ධ වෙනවා. ඌ වෙන එකෙක් එක්ක යනවා. වෙන එකෙක් එක්ක ගියායි කියලා මට බෙල්ල කපා ගන්න ඕනේ නැහැ. අවබෝධයට ගන්න මේ ධර්මයේ. එතකොට ඔය දියදි විනාස ගන්න ඕනේ වෙන්නේ නැහැ කාටවත්. හරි. දැන් තේරුණාද එහෙනම් මේ ලෝකේ හේතුන්ගේ දියෙන්නේ කියලා? හේතුන් නිසා හටගන්නවා, හේතු නැති වුණාම නිරුද්ධ වෙනවා. දැන් ඔබ හිතනවාද ඔය ඉර ඇති වෙලා තියෙන හේතුන්ගෙන් නෙමෙයි කියලා? හරි. බුදුහාමුදුරුවෝ කියපු එක පැත්තකට දාන්න. සයින්ටිස්ලා කියනවා නේද ලයිෆ් සයිකල් ඔෆ් ස්ටාර්ස් කියලා උගන්වනවා නේද? මේ ඉරක් හැදෙන හැටි සහ ඉර විනාශ වෙලා යන හැටි. ඔය හැම එකම සයින්ටිස්ලා දෙනවා නේද හේතු. මෙන්න මේ හේතු ටික එකතු වීමෙන් මෙහෙම වෙනවා. ඊට පස්සේ මේ හේතු ටික එකතු වීමෙන් මෙහෙම වෙනවා. මේ හේතු ටික එකතු වීමෙන් මෙහෙම වෙලා පිපිරිලා මෙහෙම වෙලා මෙහෙම වෙලා මෙහෙම වෙලා බ්ලැක් හෝල් එක හැදෙනවා කියන. ඔන්න දෙනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. සූර්යා කෙනෙක් බ්ලැක් හෝල් එකක් වෙන්න හේතුව තමයි හේතුම් පටිච්ච සම්භූතං. ඊට පස්සේ මොකද වෙන්නේ? හේතු බංගා නිරුජ්ජති. අන්න නිරුද්ධ වෙලා ගියා. හේතු නැති වෙච්ච ගමන් නිරුද්ධ වෙලා ගියා. තව උදාහරණයක් ගන්න. මම මේ අත උඩට උස්සනවා. මේ ශක්තිය තියෙනකම් මම මේ අතට ශක්තිය දෙනකම් මේවා හොඳට ශක්තිමත්ව තියෙනකම් මට මේක ඉස්සුව හැකි. මේ අතට ශක්තිය තියෙනවා බෝල ජොයින්ට් එක පැන්න. දැන් ඉස්සුව හැකිද? බැහැ. එහෙනම් දැන් තේරෙන්නේ නැද්ද මේ හේතුක ඵලයක් කියලා? මේ වෙලාවේ මම මේ උස්සන්න වෙන එනර්ජි එක මගේ හිතෙන් දෙන්නේ. මගේ හිතෙන් දෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? මට හිතෙන්න බලුවා මේමයි කැමැත්ත වෙන්නේ කියලා. නමුත් මේ කැමැත්තද වෙන්නේ? එහෙම කියන්න බෑ. හේතුක ඵලයක් මේ තියෙන්නේ. හේතු සමූහයක ඵලයක්. අත මෙතනින් පැන්නොත් මං කොච්චර කැමති වුණත් උස්සන්න පුළුවන්. මට අංශභාගේ. මට අංශභාගේ හැදිලා නම් මං කොච්චර කැමති වුණත් ඉස්සුව හැකිද මට මේක? ඉතින් ඒකෙන් තේරෙන්නේ නැද්ද හේතුක ඵලයක් කියලා? තේරුම් ගන්න. එහෙනම් පින්වතුනි මේ ලෝකයේ හේතුකගේ ඵලයක් නම් තියෙන්නේ. මේවට ඇල්ම දැක්වුවොත් අමාරුවේ වැටෙනවද නැද්ද? ඔන්න හොඳට ඔලුවට ගන්න. ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ වෙනකන් ඔබ අඬපු කඳුලක් කඳුලක් ගානේ හේතුව හොයාගන්නද? ළමයා අද ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දද? ගන්න උත්තරය. ඔබගේ අතේ ඔය නිදාගෙන ඉන්න දරුවා අද ඔය හුස්ම ටික ගන්නේ ඔබ කැමති හින්දද? එහෙනම් ඉතින් ළමයි මැරෙන්නේ නැහනේ කවදාවත්. මොන අම්මද කැමති ළමයෙක් මැරෙනවට? තේරුම් ගන්න. ඔය ළමයාට ජීවත් වෙන්න හේතු තියෙනවා තාම. ඔන්න ඔය හේතු තියෙන ඉඳ තමයි ළමයා ඉන්නේ. හා අපි ඔට්ටුවක් දාමු. දැන් ඔබ කියනවනේ ලෝකෙ ඔබේ වසඟේ තියෙනවා කියලා. අපි හිතමුකෝ එහෙම කියනවා කියලා. ඔට්ටුවක් දාමු. ඔබට ඉන්න ළමයි දෙන්නේ. අපි ඔට්ටුවක් දානවා මෙහෙම. පළවෙනි ළමයා අවුරුදු 80ක් පැන්නුවොත් නැද අවුරුදු 20 එච්චර ඕනේ. අපි දුම ඔබට ඉන්නවා නිවුණු දෙන්නේ. දෙන්නටම අවුරුදු 5යි. අපි ඔට්ටුවක් දානවා නිවුණු අංක 1 ළමයා. අවුරුදු 10 පැන්නු දෙවෙනි එක්කෙනාට අභේදානිය දෙනවා. පැන්නුවේ නැත්තම් දෙවෙනි එක්කෙනා මරනවා. ඔට්ටුවට එන අම්මලා තෝසන. මම ආයි කියන්න මම දැන් තේරිලා නැහැ. ඒත් දැන් දරුවෙක් ඉපදුනහම ඔබ මොකද කරන්නේ? අනේ දැන් අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවානේ. දැන් අපි තව ගයක් අරන් දාමුනේ. දෙන්න දෙමහලු ලෑස්ති වෙලා අර දරුවා වෙනුවෙන් ඉතුරු කරනවද නැද්ද? ආත්ම වංචාවට අහුවෙන්නේ නැතුව උත්තර දෙන්න. ඒ දරුවා වෙනුවෙන් ඉතුරු කරනවද නැද්ද? ඉතුරු කරනවා. හරි. එහෙම අම්මලා තාත්තලානේ ඉන්නේ. ගම්මකෝ දරුවෝ දෙන්නේ කියනවා අවුරුදු 5යි දෙන්නට. රටේ රජුරෝ ඔට්ටුවක් දාන්න එනවා. රටේ රජුරෝ නේන්නේ, ඒක නිසා දාන්නම වෙනවා. රජුරෝ කියනවා පළවෙනි දරුවා අවුරුදු 10කට වඩා ජීවත් වුණොත් දෙවෙනි දරුවාව නිදහස් කරනවා, නැත්නම් දෙවෙනි දරුවා මරනවා. ඔබට ඔබ ඔට්ටුව දානවද නැද්ද? ඔබ ඔට්ටුව රජුරෝ වැත්තක දානවා. ඔබ ඔට්ටුව දානවද නැද්ද? දායිද? කවදක්වත් කියන්න දායිද? නැහැ. ඇයි දාන්නේ නැත්තේ? ඉතින් අර ගෙවල් හැදුවේ කාටද? ආ අවුරුදු 8 දෙන්නද? දැන් ඔය හොගාන ගෙවල් හදලා මේක මගේ අංක 1ට, මේක මගේ අංක 2ට, මේක මගේ අංක 3ට, මගේ අංක 2 මං කසාද බඳින්නේ හිල්ටන් එකේ, අංක 2 කසාද බඳින්නේ තව මොකද්ද තියෙන්නේ? මේ ඔය තියෙන සමයෝ ගලධාරියකේ අංක 3 කතාවද බඳන්නේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ ඔක්කොම හදලා ඉවරයි. ඉතින් අර රජුරු හරි කවුරු හරි ඇවිල්ලා කියනවා හරි 10 පැන්නුවොත් අනික බේරෙනවා 10 පැන්නුවේ නැත්නම් අනිකව මරනවා. ඔබ ඔට්ටුව දානවද? නෑ. ඇයි දාන්නේ නැත්තේ? නා අර දරුවා 10 පන්නයි කියලා විශ්වාස නෑ නේද? ඉතින් මෙච්චර දෙමක් තේරෙනවා නම් ඔය දරුවට ඔච්චර ඇලිලා ඉන්නේ ඇයි? අඬන්නද ඉපදුනේ? හොඳටම පේන්න තියෙනවා නේද තමන්ගේ වසඟේ පවත්වන්න බෑ කියලා. හේතු ටිකක් නිසා කොල්ල දුවන්නේ. කකුල කැඩුනා නම් කොල්ල බිම. ඒක නෙමෙයිද ඇත්ත? එහෙනම් පිංගදනේ තමන් වසඟේ පවත්වන්න බැරි දෙයකට ඇලුනොත් මොකද වෙන්නේ? දුකයි. ඔන්න සිංහදිනී දුකට හේතුව හොයාගත්තා. මොකද්ද දුකට හේතුව? තණ්හාව. තණ්හාවට හේතුව මොකද්ද? තමන් වසඟේ පවතිනවා කියලා ගත්ත දෘෂ්ටි. තමන් වසඟේ පවතිනවා කියලා ගත්ත දෘෂ්ටිය නිසා ඇලුනා. හැබැයි මේක පවතින්නේ නැහැ දෘෂ්ටියක් විතරයි. ඒක නිසා මොකද වෙන්නේ? දැන් අර වෙනස් වෙවි යනකොට මොකද වෙන්නේ? දැන් දුකයි. ඔන්න තේරුම් ගන්න. එහෙනම් පිංගුතුනි දුක අවබෝධ කරගන්න. දුක විඳින්න එපා. ඔය දුක අවබෝධ කරගන්න. මොකද්ද ඔය දුක? ඔය කිව්ව දුක තමයි දුක. ඔය දුකේ තියෙනවා ප්‍රභේද තුනක්. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ. තවදී ලේත් ඒ වගේ. සංඛාර දුක්ඛ. දැන් ලේ රහ වේගෙන එනවා. හෙටත් තියෙනවනේ ඒකත් කරන්න එපා. මේ මේරිලා ගියට ලංකාවේ දේශනා 20 ගානක් තියෙනවා තව කරන්න. සෙප්තැම්බර් 1 වෙනිදාට කලින්. චක්කු බලහඳුරු වගේ දන්නේ නැහැ නේ. අරිහත් යත්තේ ගොළුවේයි දන්නේ නැහැ. ඒ වුණා ඉතින් තිරිනුවම් බාන්න තමයි තියෙන්නේ වෙන මොනවට ඉන්නද ලෝකේ. තව මේ කර්ම විපාක විඳ විඳ. ඇයි? අරිහතුන් වහන්සේ නමක් ලෝකේ වැඩ වාසය කරන්නේ ඇයි? ලෝක සත්‍යය කෙරෙහි තියෙන කරුණාවෙන් සම්බුදු රජාණන් වහන්සේට කළ ගුණ සලකන. ඔන්න ඒ කරුණ දෙක නිසා. එහෙනම් උන්වහන්සේට හැකියාවක් නැත්නම් ඒක ලෝකෙට සලකන්න. උන්වහන්සේක මොහොතක්වත් ජීවත් වෙන්නේ නැහැ. උන්වහන්සේ ආයු සංස්කාරය අතාරිනවා. හරි, පැත්තකට දාන්න මේක. දැන් හොයාගත්ත පින්වතුනි දුක මොකද්ද? එහෙනම් ওই දුකේ ප්‍රභේද තුනයි. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. ওই ටික හොඳට හොයලා බලමු. යම කැඩිලා විඳිලා වෙනසිලා යනකොට අවිද්‍යාවෙන් යුක්ත පුද්ගලයාට මිදිලා යන්න හිතෙන්නේ නැහැ. ඇලිලා ඉන්න මනුස්සයාට හිතෙන්නේ මොකද්ද? මේක කැඩිලා විඳිලා යද්දි මේක හදලා අලුත් කරගන්න ඕනේ. ඔන්න ඔය දෘෂ්ටිය තමයි එන්නේ. ඇයි? ලෝකේ හරි සාරයි. ලෝකේ සාර නිසා මිදෙන්න හිතෙන්නේ. හිතෙන්නේ මොකද්ද? ආ, දැන් මේක කැඩිලා බිඳිලා වෙනසෙලා යනකොට ආයි කොහොම හරි හදලා අලුත් කරගන්න ඕනේ. ඔන්න පිංගුතුනි අලුත් කරගත්. ඔය කැඩිලා බිඳිලා වෙනසෙලා යනකොට එන දුකට කියනවා විපරිණාම දුක්ඛය කියලා. විපරිණාමී කියන්නේ මොකද්ද? වෙනසීමට පරිණාමය වෙනකොට එන දුක. එහෙනම් ඔන්න වෙනසීමට පරිණාමය වෙලා ගියා. ඒක නිසා දුකයි. දැන් මොකද වෙන්නේ? එතනින් නැවත වාරයක් මක් කරනවද? මේ දුක දරා ගන්න බැරුව ගොඩ නගන. ගොඩ නැගීම නිසා මහත් වෙහසක් යදලා ගොඩ නගන්න මහ දුකක් විඳිනවා. ඒකට කියනවා මොකද්ද? සංඛාර දුක්ඛය කියලා. ඔන්න දැන් දුක් දෙකක් දැනගත්තා. පළවෙනි දුකට කිව්වා විපරිණාම දුක. ඊළඟ එකට කිව්වා මොකද්ද? සංඛාර දුක. මේ පල්ලෙහාට ගිය එක ආයෙ ගොඩ නගා ගන්නවා. දැන් ගොඩ නැගුවේ මොකද්ද ඔය? ඔය ගොඩ නැගුවේ හේතුන්ගෙන් හැදිච්ච ඵලයක් නේද? දැන් ඔය හේතුන්ගෙන් හැදිච්ච ඵලයක් ගොඩ නැගුවේ ඒකට ආසක්ත වෙලා නේද? කැමති වෙලා නේද? එතකොට මේ ඵලයේ මොන අවස්ථාවකටද ඔබ කැමති වුනේ? දැන් ඔය ඵලය කියන එක පින්විතනේ වෙනස් වෙවි යනවනේ. ඕකේ මොන අවස්ථාවකටද කැමති වෙන්නේ? මොන අවස්ථාවට කැමති වුණත් ඒක ඒ ලෙස පවත්වාගෙන යන්න අප්‍රමාණ දුක් විඳින්න ඕනේද නැද්ද? ඇයි මේ හැදෙන ඵලය පිංගතුනි කැඩිලා බිඳිලා වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි හැමතිස්සෙම? හේතු මොකද? හේතුන්ගෙන් හැදුනේ. හේතු දෙනකන් විතරයි තියෙන්නේ මේ පහන. හේතු දෙනකන් විතරයි පත්තු වෙන්නේ. හේතු දෙන එක නතර කළොත් මොකද වෙන්නේ? නිදෙනවා. එහෙනම් දැන් මේ හදාගත්ත සංකතය හේතු දෙනකන් විතරයි තියෙන්නේ, නැත්තම් වෙනසෙනවා. එහෙනම් වෙනසෙන්නේ නැතුව තියාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? හේතු දිදී හේතු දිදී තියාගන්න ඕනේ. පොඩි දුකක්ද විඳින්නේ? ඉතින් කියනවා හරි සැපයිලු මේක. ඔය දුක දකින්න විදිය මේ පෙන්වන්නේ, දුක විඳින විදිය නෙමෙයි, දුක දකින්න විදිය. තේරෙන උදාහරණයක් ගන්න බෑ. ගෙයක් හැදුවා. දැන් ගෙයක් හැදුවා මොකද වෙන්නේ? ඔය ගේ හදපු දවසේ ඉඳලා අලුත් වැඩියා වෙවි යනවද, නැත්නම් වෙනසි යනවද? වෙනසි යනවා. ඕක වෙනසි යනවට කැමතිද? නෑ. ඒක නිසා මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් ඔය ගේ අතු ගන්නවද නැද්ද? බාත්รูම් හොදනවද නැද්ද? කාපට් මේ වැකියුම් කරනවද නැද්ද? ෆයිල් මොප් කරනවද නැද්ද? ඔය ඔක්කොම කර කර මොකද්ද මේ කරන්න හදන්නේ? අර හදාගත්ත සංකතේ අපේ කැමැත්තේ තියන් ඉන්න හදනවා. එක දවසක් හරි නැවැත්තුවොත් ඕක මොකද වෙන්නේ? මුස්ගාල යනවා රේන්න. එහෙනම් පිංගතනේ මේ හරියට අර බෝලයක් වතුර යට හංගන් ඉන්නා වගේ වැඩක් නේද ඒ කරන්නේ? ඔබට තේරෙන්නේ නැහැ මානෙ හින්දා, ඉහ මුදුනට ගහපු මානෙ හින්දා ඔබ විඳින දුක ගැන ඔබට අවබෝධ වෙන්නේ. ඕක තමයි කරුමේ. ඒක නිසා නේන්නම් තව ගයක් ගන්න. අරගෙන මොකද කරන්නේ? මිනිහා මේක අතු ගන්නවා, ගෑණි අරක අතු ගා. අතු ගෑවේ නැත්තම් මොකෝ වෙන්නේ? කැරිලා බින්දෙන වෙනසලා යනවා. පවත්වගෙන යන්න ඕනේ. එහෙනම් කාමර දෙකේගේ ඉන්න බෑ. ඇයි? ඒක මානෙට මදි. ඒකින්ද ගන්න ඕනේ මොකද්ද? කාමර පහේ ගිය. 5 bedroom ගයක් ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඈ මානෙට දැන් හොඳයි. දුකට මොකද උනේ? දුක අඩු වුණාද වැඩි වුණාද? හොඳට කල්පනා කරලා බලන්න. ඒක තමයි කියන්නේ මානෙින්ද තමයි මිනිස්සු දුක් විඳින්නේ. ඔය මානේ පල්ලේ හර දාලා ඔය දුකින් නිදහස් වෙලා ඉන්න. ඔය මානේ දාන්න බල්ලට. නැත්තම් බල්ලෙක් වෙන්න තමයි වෙන්නේ. මානේන මක්කටෝ අතිමානේන කුකුරෝ. මං කියපුවානේ මේ සාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව. මානෙන් වඳුරෙක් වෙනවා, අතිමානේට ආපුගෙන බල්ලෙක් වෙනවා. මානේ දාන්න බල්ලට සතුටින් ජීවත් වෙන්න, දුක් විඳින්න නැතුව ජීවත් වෙන්න. ඔය ඔක්කොම සංකත. සංකතයක් ගත්තාම පින්විතනේ ඔය සංකතය අභිසංකරණය කරන්නම ඕනේ. ඔය සංකතයට හේතු සපයන්නම ඕනේ. ඔය සංකතයට හේතු සැපෙුවේ නැත්නම් ඔය සංකතේ කැඩිලා බිඳිලා වෙනසිලා යනවා. හේතුන්ගෙන් හටගත් දේවල් වල ස්වභාවය යන්නේ ඒකයි. හේතුන්ගෙන් හටගත් දේවල් වල ස්වභාවය ඔන්න ඕකයි. අපිත් එක එනකොට අපි ඒක මහත්යේ කියනවා. මේ ධර්මයේ නොතේරිච්ච කාලේ මං කරගත මොඩ වැඩි. අනේ අපි තුන් දෙනා ඉන්නේ ගැහුවනේ මේ කාමර පහක ගියා. මොකටද මේ අපරාධේ දුක් විඳින්නේ මං? දැන් නම් මට හිතෙනවා මේක අයින් කළා දාලා මේ කාමර දෙකේ ගේකට යන්න. අන්න බලන්න. දැන් දුක දැක්කා නේද? ධර්මයේ අවබෝධ වෙන්න දුක දකිනවා මානේ පැත්තකට දාලා. තව උදාහරණයක් මම පෙන්නන්න. ඔය එවරස් කන්ද නගින කොල්ලෝ ඉන්නේ. අර ඇඟේ හයියට දැන් හයිය තියෙන කාලේ මාත් මොකෙක් හරි වෙන්නේ පෑ මේ ලෝකේ. මාත් ඉන්නවනේ. දැන් ඒක ලෝකෙට පෙන්වන්න බෑ. ඔහොම හිතිලා ඒක මොකද කරන්නේ? අවුරුදු දෙකක් විතර අර අමු හීතලේ හිමේ එවරස් කන්ද නගලා නැගලා වැටිලා අතපය කඩාගෙන හොස්පිටල් එකේ ඉඳලා ආයි නැගලා එක එක ආපස්සට ගිහිල්ලා හිඟා කාලා ඒ කල්ලි කීයක් හරි හොයාගෙන ආයි ඒවට වියදම් කරලා කොහොම හරි නැගලා අවුරුදු දෙකක ප්‍රයත්නකින් පස්සේ එවරස් කන්ද නගිනෝ. නැග්ගාම පත්තර වාර්තාකාරයෙක් ඇවිල්ලා ඒක ෆොටෝ එකක් ගහලා අහවල් පුද්ගලයා එවරස් කන්ද තරණය කළා. දැන් මේකට හරි සතුටුයි. ඔබ දවස් කීයක් ඔය ගැන කතා කරයිද? ඔබ දවස් කීයක් ඔය ගැන කතා කරයිද? හා ගිනස් පොතේ ඉන්න. අර මුල් කාලේ ගිනස් පොතේ ගියාය කියන නම් කියන්න මට. මේ ඊයේ පෙරේදා ගියාය නම් මතක ඇති. අවුරුද්දකට එහාදී ගිනස් පොතේ ගියාය කියන නම් 10ක් කියන්න මට. මං රූප ටිකක් පෙන්වන්න මේ අහවලා කියලා කියන්න බලන්න. බුලුවන්ද කියන්න. එහෙනම් අර මීහරක අවුරුදු දෙකක් තිස්සේ නැහිලා නැහිලා ගත් දෙකේ ඵලයක් තියෙනවා. ඔන්න මානෙ විසින් මිනිස්යාට දෙන වදේ. ඔය මානෙ විසින් මිනිස්යාට දෙන වදේ මේකෙන් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් මේවා තේරුම් ගන්න. ඔය මානෙ හින්දා තමයි ඕවා කරගන්නේ. නැත්තම් පිංගුදනි ඔය ලන්ඩන් වල එහෙම දැන් තියෙන අලුත් ක්‍රමයක්. දැන් ගෙවල් වල පොෂ් එක කියන්නේ කොහොමද? බාත්รูම් ගානේ. අපේ ගෙදර බාත්รูම් හතරක් තියෙනවා. ඒක තමයි ලොකුයි. අර තියගේ ලොකුයි අපි හරි සල්ලිකාරයෝ කියලා කියන්නේ කොහොමද? අපේ ගෙදර බාත්รูම් හතරක් තියෙනවා. ඔය මට කියන්න දෙන්නකෝ පින්වදනේ බාත්รูම් හතරක එකපාර කක්ක දාන විදිය. එහෙම නැත්තම් මේ මානෙටද මේ කතා කරන්නේ? මෝගේජ් ගිනි ගණන්. හම්බු ගන්න සල්ලි ඔක්කොම දෙනවා මෝගේජ් එකට. පන්ති පීස් ගෙවා ගන්න සල්ලි නෑ. සමහරු අපිට කියනවා මාසේ අන්තිමට සල්ලි දෙන්නද? කතා කළොත් නะ බාත්รูම් හතරයි ඉතර. මානෙට ගිහිල්ලා වැනසෙන හැටි. අන්තිමට මෝගේජ් කාර්යයන්ට අයිති වෙනවා ගේ. එතකම් අර ගෑණී මිනිහයි රෑ එළි වෙනකම් වැඩ. පව්. මනුස්සයා ගෙදර එන පාට පේන්නේ නෑ. වැඩ වැඩ වැඩ වැඩ. ඒවනම් මහා අමුතු සසර ගනුදෙනු. ඒ සසර ගනුදෙනු වලට බින්වදිනේ පොඩි පිළියමක් තියෙනවා මේ ධර්මය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ කරගෙන මේ මානෙ දාන්න පැත්තකට. ධමන්ට ඕනේ මොකද්ද කියලා බලන්න. ඒකට අනුව ජීවත් වෙන්න. ඔය එකක්වත් ඔබ වසඟේ තියන්න බෑ. එක භූමිකම්පාවයි ඉතල මේව දෙපැත්තට වැළුනවා නම් දඩබඩාන් ඔක්කොම බිම. ඔය අද ඔබගේ ගෙදර ওই විදිහට තියෙන්නේ ඔබ කැමති හින්දා නෙමෙයි. දැන් අපි දන්නවා හේතු තියෙන හින්දා. අද ඔබගේ දරුවා ඔය හොඳ ළමෙක් කියලා ඉන්න හේතු තියෙන හින්දා. ඔබ කැමති හින්දා නෙමෙයි. තේරුම් ගන්න මේ කියන දේ. එහෙනම් මේ ලෝකේ අපි වශයෙන් පවත්වන්න බැරි නම් දුකටපත් වෙනවා නම් ඔය දුකටපත් වෙන ක්‍රමවේදය අපි මනාවට දැකගත්තානේ. දුක දුකයක් දැක්ක විපරිණාම දුකයක් දැක්ක සංකාර දුකයක් දැක්ක හැම මොහොතකම කරන්නේ මොකද්ද? සංකාර කර කර මේ දේවල් අපේ වසඟේ තියා ගන්න හදනවා. ඔන්න ඕක කොතනද තියෙන්නේ කියලා මං කියන්නම්. ධර්මයේ වැහිච්ච තැනක් ඇරලා දෙන්න. ඔබ අහලා තියෙනව නේද? සංකිත්තේන පංච උපාදාන කන්දා දුක්ඛා කියලා. ඔන්න බලන්න ධර්මයේ කොයිතරම් වහලද තියෙන්නේ කියලා. වහලා නෙමෙයි වැහිලා අවබෝධේ නැතිකම. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්වහම සංක්ෂේපයෙන් කිවහොත් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා කියනවා. ඒ කියන්නේ සංක්ෂේපයෙන් කියන්නේ කෙටියෙන්. කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයේ දුකයි. ඕක නෙමෙයි පිංගුතුනි සාස්ත්‍රුණාන්දේ කියන්නේ. එතන සංකිත්ත ඒන පංච උපාදාන කන්දා දුක්ඛ පදේ කඩලවකේ තියෙන තේරුම දැනගන්න. සං කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳිලා. කිත්ත කියන්නේ ක්‍රියා කරනවා. ඒන කියන්නේ මොකටද? පවත්වාගෙන යන්න. එහෙනම් පිංගදෙනි පංච උපාදාන ස්කන්ධයන් අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳිලා පවත්වාගෙන යාම සඳහා කරන ක්‍රියාවක් තියෙනවා නම් අන්නේ ක්‍රියාව හරි දුකයි. දැන් ඒක නෙමෙයිද ඔය කරන්නේ? ඔය ස්කන්ධ පහ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැඳගෙන ඒකට ආසක්ත වෙලා ඒකට කැමති වෙලා ඒක ඒ විදියට තියාගෙන යන්න නෙමෙයිද ඔය දුක් විඳින්නේ? කවුද නැද්ද? බියුටි සැලුන් එකකට ගිහිල්ලා ආපු කෙනෙක් මූණ ඔය විදියට තියාගන්නේ කියන හැමදේම කරනවද නැද්ද? කරනවද නැද්ද? ඔබ තුලින් නිවන් දකින්න බොඩි බිල්ඩින් වලට ගිය කෙනෙක් යම් ප්‍රමාණයකට ඇඟ හදාගත්තාම ඇඟ ওই විදියටම පවත්වාගෙන යන්න මොනවද කරන්නේ? සැපද විඳින්නේ? සැප විඳිනවද දුක් විඳිනවද? ඔබ දන්නවනේ. හරි, අපි හිතමුකෝ ඔය හින්දි නළුවෙක් ගන්නකෝ. හින්දි චිත්‍රපටිද බලන්නේ හින්දි නළුවෙක් ගන්නකෝ. ඔන්න නළුවෙක් මහන්සි වෙලා දැන් ඇඟක් හදාගෙන චිත්‍රපටියක් කරනවා. දැන් ඌ ඇඟ හදාගන්න දුක් විඳනද නැද්ද? ඌ ඇඟ හදාගන්න දුක් විඳනද නැද්ද? දුක් විඳිනවා. දැන් හදාගත්ත ඇඟ පවත්වාගෙන යන්න දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවද නැද්ද? දුක් විඳිනවා. දුක් විඳලා හදාගත්තේ දුකක්. ඔන්න ඔය දුක ආස්තේ තියෙන දුකට කිව්වා දුක්ඛ දුක්ඛේ කියලා. දැන් ඔය හදාගත්ත ඔය ශරීරේ ඔය විදියට පවත්වාගෙන යන්න. ඇයි? එක දවසට විපරිණාමයට යනවා. ඇයි? හදන එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? දුක් ගාල බහිනව පල්ලෙහාට. එතකොට මොකද වෙන්නේ? ආයි හදන්න ඕනේ. හරියට ඇන්ටිබයොටික් බොනෝ වගේ. ඇන්ටිබයොටික් බොනකොට මොකද කරන්න ඕනේ? පැය 8ෙන් 8ට බොන්න ඕනේ. පැය 8ක් බිව්වහම උස්සලා දෙනවා සංකාර දුක්ඛේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක විපරිණාමයේ යනවා. ගිහිල්ලා ඒක ලෙවල් එකක් තියෙන උතනින් පල්ලෙහාට විපරිණාමයට ගියොත් වැඩක් නැහැ. එනම් මොකද කරන්න ඕනේ? ටග් ගාලා ආයි උස්සලා දෙන්න ඕනේ. අටෙන් අටය අටකට පස්සේ ආයි බීලා. නැක්කද ක්‍රම වේද? ඔහොම නැති එක දෙයක් කියන්න මට. ඔබ ගොඩනගපු ඔබ විසින් ගොඩනගපු ඔහොම නැති එක දෙයක් කියන්න මට තියෙනවනේ. හරි. දැන් එහෙනම් ගොඩනගපු වස්තුවක් දුක්ඛ දුක්ඛියට වැටෙනවා, විපරිණාමයට වැටෙනවා. හැමතිස්සෙම සංඛාර කර කර ඕක උස්සන්න ඕනේ. පිලිගන්නවද නැද්ද? මේ දුක දකින්න උගන්නන්නේ. ඒකයි මං කියන්නේ හුරතල් වෙන්න එපා. දහමත් එක තේරුම් ගන්න. තේරුම් අරගෙන නිවන් දකින්න. මේ දහම තියෙන නිවන් දකින්න මිසක් මේ කාම මඩගොහරුවේ ඔළුව ගහගෙන මෝඩයෝ වෙන්න එපා නිකන්. සත්‍යයට මූණ දෙන්න, සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්න. නිකන් සූත්‍ර සජ්ජායනා කළා මේ පිරිත් ටිකක් කියලා අපි දැන් බෞද්ධයෝ අපි පිරිත් බඳිනවා මේ පිරිත් නූල් ආති. එතනට වැටෙන්න එපා. දුක්ඛ දුක්ඛේ තේරුම් ගන්න. විපරිණාම දුක්ඛේ තේරුම් ගන්න. සංඛාර දුක්ඛේ තේරුම් ගන්න. එහෙනම් දැන් මට කියන්න පිංගදෙන එකම එක වස්තුවක්වත් ලෝකේ තියෙනවද ඔය දුක් තුනට අහු නොවේද? හැදුවොත් විපරිණාමයට එනව නේද? විපරිණාමයට නොයන නම් මොකද කරන්නේ? සංකරණය කරන්න ඕනේ. දැන් බෝලයක් අතේ තියාගෙන උඩ ගහනවා. දැන් මේ බෝලේ උඩ තියෙන්නේ කොයි වෙලාව වෙනකම් විතරද? මේ සංඛාරය කරනකම් මේක හොඳට තේරුම් ගන්න. මේ සංඛාරය කරන එක නැවතුව මොකද වෙන්නේ? ඩොග් ගාලා වැටෙනවා පල්ලෙහාට. එහෙනම් මේ බෝලේ උඩ තියා දැන් කොල්ලෙක් වෙන හරි ආසයි බෝලේ උඩ තියාගෙන ඉන්න. දැන් මේකට මේ බෝලේ උඩ තියාගෙන ඉන්න ආසයි නම් මේක මොකද්ද කරන්න ඕනේ? මොහොතින් මොහොත සංකරණය කරන්න ඕනේ. මේ එකන එක එහෙම ඉන්නේ හරි ආසයි මෙහෙම කරගෙන ඉන්න. ඊට පස්සේ අතරි දෙන්න ගන්න. ඊටපස්සේ ඒක හරි හිතනවා මොකද? බෝලේ උඩ තියන් ඉන්න ආසාවට වඩා අතරි දෙන අමාරුව වැඩි. අල්ලලා දානවා වැඩි. ඔබ ඔක හරියට තේරුම් ගන්න පිංගතනි. ඔය මෝඩ මුලාවට අහු වෙන්න එපා. ලෝක සත්වයා ඔබට ගිනිගෙඩි දෙන්නේ. ගිනිගෙඩි දිදී ගිනිගෙඩි දිදී ඔබ ඔය ගිනිගෙඩි කකා ඒ පස්සේ දුවනවා. නිකන් දුක් විඳින අපරාධේ. මම දුක් විඳ කාලයක් අප්‍රමාණ දුක් විඳ මමත් කාලයක් ලෝක සත්ත්වයා ගිනිගෙඩි කාලා දුක් විඳලා ගිනිගෙඩි කාලා සල්ලි හම්බ කරන්නද අරව කරන්නද මේව කරන්නද කියලා දුක් විඳලා ලව් ඵලයක් නැහැ දුක් විඳ විතරයි. දැන් සැප තියනවද ලෝකේ? දැන් බුදුහාඳුරෝ කියලා තියෙනවානේ සැපේ කියලා දේකුත් තියෙනවා කියන. හැබැයි බුදුහාඳුරෝම කියලා තියෙනවා දුක්ඛෝ ලෝකේ පටිච්චිතා. මේ ලෝකය දුක මත පිහිටලා තියෙනවා. හැබැයි සැප කියලා දේකුත් තියෙනවලු. ඇයි ආස්වාද කියලා එකක් තියෙන නේ? ආස්වාද උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සරණ. ඔය පහම දකින්න එපා හරියට. එන උදයංගම අත්තංගම ආස්වාද ආදීනව නිස්සරණ කියන පහම ඔයදී දකින්න නම් ඔතන ආස්වාදේ කියලා කෑල්ලක් කතා කළානේ. මොකද්ද ඔය ආස්වාදේ? එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකයේ එක අන්දු මාත්‍රයක්වත් සුඛයයි පණවන්න තැනක් නැහැ. ආයි කියන ආස්වාදයක් තියෙනවලු. මොකද්ද පින්වතුනි ආස්වාදය කියන්නේ? කොතනද ආස්වාදය තියෙන්නේ? හෙවත් සැප. සැප කියලා දෙයක් කොතනද තියෙන්නේ? මේ මුළු ලෝකෙම දුක මතලු තියෙන්නේ. ඉතින් සැපක් තියෙනවලු. කොහෙද ওই සැප තියෙන්නේ? පින්වතුනි සැප කියලා කියන්නේ දුකින් නිදහස් වෙන මොහොතේ දැනෙන දෙයට. කක්ක බරක් හැදිච්ච එකෙකුට කක්ක දාද්දි සැපයි. ඕද නැද්ද? කක්ක බරක් නැති එකෙකුට කක්ක දාද්දි සැපයිද? කිසිම කක්ක බරක් නැති එකෙකුට පොල්ලක් තියාගෙන ගහනවා දාපිය කක්ක. දාපිය කක්ක දැන් සැපයිද? එහෙනම් මොකද්ද දැන් සැප? යම් වේදනාවක දුකක හිටියානම් අන්නේ වේදනාවෙන් දුකෙන් නිදහස් වෙන මොහොතේදී එනවා සැප. ඔන්න ඕක සැපයයි අරගත්ත මෝඩයෝ. මේ සසර සාරයි අනේ සැරිසරන්න ඕනි අනේ සැරිසරන්න ඕනි කියලා සැරිසරනවා. මේ හොඳට තේරෙන උදාහරණ ගන්න. හෙට උදේ මතක් වෙයි මේක. ඒ තුලින් සෝතාපන්න වෙන්න පුළුවන්. ජීවිතෙන් නිවන් දකින්න පින්වදනි. තමන් තුලින් දකින්න නිසා ස්වාක්කාත වෙයි සඳහම් කියවට හරියන්නේ. ඒක තමන් තුලින් ඇත්තටම දකින්න. ඒ කියපු එක ඇත්ත. තමන් තුලින් දකින්න ඕනේ සඳහම්. සද්ධර්මයේ තමන් තුලින් දකින්න ඕනේ. එහා ගෙදර එකාගේ තුලින් තමන්ට නිවන් දකින්න බෑ. තමන් තුලින් දකින්න සඳහම්. එහෙනම් දැන් හෙට උදේ නැගිටිනකොට අප්‍රමාණ විදියට ශරීරයේ වේදනයි. දුවගෙන යන්නේ මොකටද? වැසිකිළියට. දැන් වැසිකිළිය තමන්ට ප්‍රිය උස්ථානයක් වෙන්නේ නැද්ද? වැසිකිළිය කාටද ප්‍රිය? මෙතන ඉන්න කාටද වැසිකිළිය ප්‍රිය? සාමාන්‍ය වෙලාවට. සාමාන්‍ය වෙලාවට මෙතන ඉන්න කාටවත් වැසිකිළිය ප්‍රිය නැහැ. නමුත් උහුල ගන්න බැරි බරක් තියෙන වෙලාවට වැසිකිළිය තරම් රම්ම්‍ය වූ ආශ්චර්යවත් වූ තවත් කොටසක් ඔබගේ ගෙදර තියෙනවද? තියෙනවද? නැහැ. දැක්කද පින්වතුනි ලෝකෙට ඇලෙන හැටි? ඔය ඇලෙන තැන හොයා ගන්න. ඔය ආස්වාදයි කියලා ඇලෙන්න යන්නේ ඔන්න ඕවට. ඕනෙම තැන ආස්වාදයි කියලා ඇලෙන්නේ ඔන්න ඕක නිසා. නැතුව වෙන ආස්වාදයක් නැහැ. මේ ෆෑන් එක තමන්ට ආස්වාද ජනක වෙන්නේ කොයි වෙලාවටද? රස්නේ වෙලාවට. දැන් දැම්මොත් මේ ෆෑන් එක ඇඳන් ඉන්න එකට උඩින් තව කෝට් එකක් දාගෙන ඉන්නේ හීතල ඉන්න. මේ හීටර්ස් ටික ඕෆ් කරලා මේ ෆෑන් එක දැම්මොත් මොකද වෙන්නේ? මේ ලෝකේ තියෙන එපාම කරපු වස්තුව මේක බවට පත් වෙනව නේද? එහෙනම් දැන් දැනගන්න පිංගුදිනි මේ ලෝකේ දුක දෙන වස්තු සැප දෙන වස්තු කියන්නේ මොනවද කියලා. එහෙනම් යම් අවස්ථාවක යමක ආස්වාදයක් දකිනවනම් ඒ ආස්වාදය කියන්නේ පිංගුදිනි දුකෙන් නිදහස් වීමේදී දැනෙන දේ. හැබැයි දුකෙන් නිදහස් වුණා කියන්නේ ආයේ දුකේ නෙමෙයි ඉන්නේ. දුකෙන් පොඩ්ඩක් අඩු වුණා. දැන් ආයෙත් දුකේ නෙමෙයි ඉන්නේ. අපි කරන්නේ හැමදේසෙම දුක අඩු කරගන්නවා. හැබැයි දුක අඩු කරගත්තත් වැඩක් තියෙනවද? ආයි දුකේ නෙමෙයි ඉන්නේ. දුකේ ඉන්නේ එකයි කියන්නේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතා. මේ ලෝකයේ දුක මත තියෙන්නේ. එහෙනම් කොච්චර ආස්වාද ගන්න ගියත් ඉන්නේ කොහෙද? දුකේ. ඔන්න තේරුම් ගන්න. තද ඔළුව කැක්කුමක් තියෙන වෙලාවක පැරසිටමෝල් දෙකක් බිව්වහම ඔබ කියනවා අම්බෝ නිවන් දැක්කා වගේ. දැන් ඔබට ඔළුව කැක්කුමද? නෑනේ. ඉතින් දැනුත් නිවන් දැක්කා වගේ. කෝවර ආස්වාදයේ වෙලෙදී විච එක. හොඳට හිතලා බලන්න. ඒ වෙලෙදී විච ආස්වාදයට කොහෙ මොකද උනේ? කොහෙද ගියේ ඒක? ඉතින් දැනුත් ඔළුව කැක්කුම නෑනේ. එහෙනම් දැන් ඔබ මට කියන්න. යාළුවෙක් ගහනවා පටාස් ගාලා අතට එකක්. ගාලා සෝරි සෝරි මචං කියලා අත ගානවා. ඒ අත ගානකොට හරි ආස්වාදයි. ඔය ආස්වාදේ ආයි ගන්න ඕන නම් මොකද එයාට කියන්න ඕනේ? ඈ? තව එකක් ගහපන්. ආ දැන් අත ගාපන්. දැක්කද? එහෙනම් මේ දැඩි ලෙස පීඩාවටපත් වෙලා අන්න ඒකෙන් නිදහස් වෙනකොට මොකද වෙන්නේ? ආස්වාදයක් සැපයක් කියලා දැනෙනවා. ඒ හැරෙන්න පිංගුදින මේ ලෝකේ සැපයයි ඇයි සම්මත දෙයක් නැහැ. දැඩි ලෙස පීඩාවටපත් පීඩාවේ සැර කොච්චරද ආස්වාදයේ සැරත් එපමණයි. හොඳට තේරුම් ගන්න. පීඩාවේ සැර යම්සේද ආස්වාදයේ සැරත් ඒ වගේමයි. තාත්තා අයිනවා ටොක්කක්. ගෙඩියක් ඇවිල්ලා අම්මා ගෙඩියේ තෙල් ගානවා. තෙල් ගාද්දි හරි සනීපයි. ඔය සැපේ ආයෝන් නම් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? තව වැරද්දක් කරන්න. එතකොට තාත්තා තව ටොක්කක් දෙනවා. දැන් අම්මට ආයි තෙල් ගහයි කියෝකේ. තාත්තා දෙනවා ටොකු දෙකක්. සැප ඩබල්ද නැද්ද? අම්මා තෙල් ගාද්දි සැප ඩබල්ද නැද්ද? තේරුම් ගන්න ආස්වාදේ හැදි නැද්ද? ඔය ආස්වාදේ මුලාවට නේ අහුවෙන්නේ. මේ ලෝකේ සාරයි කියලා, මේ ලෝකේ සපයි කියලා. තාත්තා ටොකු දෙකක් ඇන්නොත් වේදනාව ඩබල් වෙනවා, අම්මා තෙල් ගාද්දි සැපත් ඩබල් වෙනවා. මේ මෝඩයට මතක හිටින්නේ මොකක් විතරද? අර අන්තිමට ආපු එක විතරයි. සැප විතරයි මතක, අරක මතක නැහැ. ඉතින් කියනවා ලෝකේ හරි සාරයිද? මේ අතේ දඩයක් තියෙනවා. ඉතින් ඕක කහන්න කහන්න මොකද වෙන්නේ? සැපයි. හරි සැපයි. ඉතින් කහනවා දාගෙන. ඔය සැපේ මේ අතට ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේකේ උලාගෙන, ඒකේ ඉස්ම මේකේ ගාගෙන, මේකෙත් හදා ගන්න ඕනේ. එතකොට මේකත් කහනකොට සැපයි. දැන් අර දඩ දෙකම කහද්දි ඩබල් සැප. ඉතින් හදේනේ දොස්තර ගාවට යන්න ඕනේ. බැරිය ඇඟ පුරාම හදාගෙන එක කුලියට අරගෙන උට කියන්න කහපන් කියලා පැවිදි හදනවා. එහෙම කරන්නේ නැහැ නේ ඔබ. එහෙනම් මොකටද මේ අනිත් වස්තු වලට ඔච්චර ආස්වාදයෙන් ඇලෙන්නේ? මං අහන්න තව ප්‍රශ්නයක් බොහොම ගැඹුරු එකක්. පිංගදනි සංඥා වේදහිත නිරෝධය සැපක් වෙන්නේ ඇයි? අරිහතුන් වහන්සේට සංඥා වේදහිත නිරෝධය සැපක් වෙන්නේ ඇයි? මේ වේදනා සංඥා නගන එක පවා මොකකින්දද? දුකකින්ද? මේ ලෝකෙ ගැන අපි කතා කරනවා. මහරහතන් වහන්සේට මේ හිත හැදෙන එකත් දුකක්. කක්කුසිය හදන එක නෙමෙයි, ගෙවල් හදන එක නෙමෙයි. මහරහතන් වහන්සේට හිත හැදෙන එක පවා දුකක්. සංකාර ගොඩනැගි හිත හැදෙන එක ඒකත් දුකක්. ඒ දුක ඒ දුකෙන් නිදහස් වෙන්න තමයි උන්වහන්සේ සංඥා වේදිත නිරෝධයට සම්මව දෙන්නේ. එහෙනම් තව මොනවද පින්වදින මේ ලෝකේ සැපයි කියලා ගන්න තියෙන්නේ? හුස්ම ගන්න එක දුකයිද සැපයිද? මේ ඔබට නොදැනෙන දේවල් මම මේ කියන්නේ. මෙතන ඉන්න කාටවත් කියන්න පුළුවන් හුස්ම ගන්න එක දුකක් කියලා? නෑ, කියන්නේ නෑ කවුරුත්. හුස්ම ගන්න එකක් දුකක් නිසා තමයි චතුර්ථ ධ්‍යාන සමාපත්තියේදී හුස්ම ගන්න එකත් නතර වෙන්නේ. චතුර්ථ ධ්‍යාන සමාපත්තියට කිය සතුත්‍ය ධ්‍යානයට නෙමෙයි චතුර්ථ ධ්‍යාන සමාපත්තියට කිය කෙනා හුස්ම ගන්න එකත් නතර කරනවා. ආස්වාද ප්‍රස්වාද ප්‍රහීන වෙනවා. එහෙනම් ඒ ධ්‍යාන සැපේ ඉන්නේ උත්තරය. ඒ කියන්නේ හුස්ම ගන්න එක පවා මොකද දුක. ඉන් දුක නැති තැනක් කියන්නේ දෙමන්. ඕන එක කියන්නේ මම ඒක පෙන්වන්නම් හැදිලා ඉන්න හැටි. මේ තර්කෙට නෙමෙයි අවබෝධයට කරගන්න කියන්නේ. චෛනවල ළමේ දෙවනි ළමයා හම්බ වීම අම්මට සැපද දුකද? චෛනවල චීනේ තමන්ට දෙවනි ළමේ හම්බ වීම අම්මට සැපද දුකද? දුක. පේනවද? ඇයි ඒ ලොකු දඩයක් ගෙවන්න නැත්නම් නේද? නැත්නම් එක මරන මොන හරි කරන්න වේවි. මොකද ජනගහනේ වැඩි නිසා. ළමයි නැති රටක ළමයි නොලැබී ඉඳීම කොහොමද? හොඳට අවබෝධයට ගන්න මේව වෙන හැටි. එහෙනම් යම් තැනක පින්වතුනි පීඩාවෙන් දුක් විඳිනවනම් අන්නේ පීඩාවෙන් නිදහස් වෙන තැන තමයි ඔය ආස්වාදයේ කියන එක එන්නේ. වෙන කිසිම තැනක ආස්වාදයේ පණවන්න බෑ. එහෙනම් මේ ලෝකයේ ආස්වාදයක් නැහැ. දුකෙන් තොර ආස්වාදයක් නොමැත. ගහගන්න කම්පියුටර් ඉස්සරහ. දුකෙන් තොර ආස්වාදයක් නොමැත. පළමුව දුක, දෙවනුව ආස්වාදය. දුක වැඩි වෙන තරමට ආස්වාදෙත් වැඩි කරගත්තේ. කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාළු වෙනවා. කෙල්ලට ගෙදරින් තහංචි දැම්මා, කාමරේට දාලා දොර වැහුවා. මේ කෙල්ලට ආස්වාදය දෙන්නේ දවස් දෙකකින් පැනලා ගියොත්ද කොල්ලා ගාවට, සතියකින් පැනලා ගියොත්ද වැඩිපුර ආස්වාදයේ තියෙන. සතියකින් ගියොත් අම්මල තාතල පරිස්සම් වෙන්න ඕනේ. එහෙනම් කරුණු අවබෝධ කරලා දෙනවා මිසක් ඇඟ හිර කරලා දීපොත් එහෙම දවස් ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකකුත් වැඩි වෙනවද? ආස්වාදයත් වැඩි වෙනවා, ඌමනාවත් වැඩි වෙනවා. ලද තැනින් පැනලා යනවා. හැබැයි කරුණු තේරුම් කරලා දුන්නා නම් හරි. මේ සමාජයේ තියෙන ප්‍රශ්න මේ අවිද්‍යාව නිසා ප්‍රශ්න විසඳන්නේ වැරදියි. හිර කරන්න හිර කරන්න මොකද වෙන්නේ? ආස්වාදේ වැඩි. දුක් විඳින්න දුක් විඳින්න ආස්වාදේ වැඩි. එහෙනම් ආස්වාදේ ඕන අය පුළුවන් තරම් දුක් විඳින්න. ඒ දුක් විඳින්න දුක් විඳින්න ආස්වාදයත් වැඩි වරගත්තා ඒක. මේ මම නොකියපු දේවලුත් තියෙනවා ඔබට හිතා ගන්න. ඔය ආස්වාද සම්බන්ධ. ඒව ධර්මදේශනාවල කියන්න සුදුසු නැති නිසා. හැබැයි ජීවිතෙන් අත්දකින්න ඒව. තමන්ට පුළුවන් ඒව අත්දැක ගන්න. ජීවිතය තුළින් නිවන් දකින්න තියෙන. එහෙනම් පින්වතුනි දුකෙන් තොර තැනක් නැහැ. එහෙනම් මේ දුක වින්දා නෙමෙයි මෙච්චර වෙලා දුක අවබෝධ කළා. දුක අවබෝධ කරද්දී අර ආස්වාදයක් ගැන කියලා තියෙන නිසා ඔන්න ආස්වාදය ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවා. මොකಾದ මේ ආස්වාදය? ඔන්න හොයලා ගත්ත දැන්. දැන් එහෙනම් මේ ලෝකයේ දුකයි. දැන් බැලුවා දුකට හේතුව මොකද්ද? දුකට හේතුව මේ වස්තුන්ට ඇලීම. මේ වස්තු කෙරෙහි ඇලීම දුකට හේතුව. දුක නැති කිරීම බැලුවා. මේ වස්තුන් කෙරෙහි ඇලෙන්නේ නැතුව හිටියානම්, අංශු මාත්‍රයක්වත් ඇලෙන්නේ නැතුව හිටියානම් දුකක් එන්නේ නැහැ. මෙන්න දුක නැති කිරීමක් දන්නවා. නැති කිරීම දැනගත්තට හරියන්නේ නැහැ. ගලවන විදිය දැනගන්න ඕනේ. ඒකට දුක නැති කරන මාර්ගයට අවතීර්ණ වෙනවා. ඔන්න ඔය කරුණු හතර මනාකොට දැනගත්ත කෙනා සෝතාපන්නයි. ඔය තියෙන සෝතාපන්න වෙන විදි. ඔය කියපු මහා දුකට හේතුව පින්වතුනි, ඔය කියපු ඇලීම. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර තත්‍රා විනන්දිනි. ඔය කියන ඇලීම. ඕකෙන් නිදහස් වීම කියලා කියන්නේ යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලේ. ඔය කියපු තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව සහ මුලින්ම ගලවීමක් වේද, දුර්විමක් වේද, අතහැරීමක් වේද? අන්න ඒක තමයි පින්වතුනි මේකෙන් දුක්ඛ නිරෝධය. මේ දුක් නිරෝධ කරන්න පුළුවන් අන්න එතකොට. එහෙනම් මට කියන්න බුදුහාමුදුරුව වස්තු නිරෝධයද කිව්වේ දුක්ඛ නිරෝධයද කිව්වේ? එහෙනම් වස්තු නිරෝධ කරන්න ඕනේ නැහැ නේද? නිරෝධ කරන්න ඕනේ දුක්ඛ නිරෝධය නේද? දුක්ඛ නිරෝධය කරන්න නම් දුකට හේතුව ඔයාලා බැලුවා. දුකට හේතුව වස්තුද? දුකට හේතුව වස්තුවක්ද? ගන්න උත්තරේ නෑ. දුකට හේතුව වස්තුවක් නෙමෙයි. දුකට හේතුව මොකක්ද? වස්තුන්ට තණ්හා වීම, ඇලීම. ඒකටත් හේතුවක් හොයාගන්න. ඒ මොකද්ද ඇලෙන්නේ? ඇයි අපේ වසඟේ තියෙනවා කියලා හිතාගත්ත එක. එහෙනම් දැන් මේ ටික ගලවමු ඔක්කොම. දැන් දුක්ඛ නිරෝධ කරන්න නම් තණ්හාව ගලවන්නේ නැහැ. තණ්හාව ගලවන්න නම් තණ්හාවට හේතුව දැනගන්න. තණ්හාවට හේතුව දැනගෙන ඒක නිරුද්ධ කළාම තණ්හාව නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ කළාම එහෙනම් මොන නිවන ලැබෙනවා? එහෙනම් දැන් තණ්හාවට හේතුව මොකද්ද? අපේ වසඟේ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටි. එහෙනම් දැන් මේ ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි සුභයිද, අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයිද? ඕන්නේ යන්න දැන් හරි තැනට. මේ ලෝකයේ කිසි දෙයක් අපි වසඟේ පවත්වන්න බෑ. හරිද වැරදිද? දැන් පොයින්ට් බේස් යම්. පොයින්ට් එකෙන් පොයින්ට් එක යම්. මේ ලෝකයේ පවතින කිසිවක් අපි වසඟේ පවත්වන්න පුළුවන්ද? බෑ. ඇයි? හේතුව, හේතුන් හටගත්ත දේවල් හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙනවා. මගේ කැමැත්ත කියන එක ඕකට බලපාන්නේ නැහැ. හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු නැති වුණාම නිරුද්ධ වෙනවන. ස්ථිරද අස්ථිරද? අස්ථිරයි. එහෙනම් අනිත්‍යයිද නැද්ද? අනිත්‍යයි. එහෙනම් ඔය මීහරක් වගේ රණ්ඩු වෙන්න ඕනේද? ඕකට අම් පටලවගෙන කවුරුත් නැහැ. එහෙනම් අනිච්චත් තියෙනවා, අස්ථිරත් තියෙනවා, දෙකම තියෙනවා. අස්ථිරයි. ඔය දෙකම තියෙනවා දැන්. එහෙනම් දැන් යන් ඊළඟ කරුණට. අනිච්ච වෙච්ච, අස්ථිර වෙච්ච වස්තුවකට ඇලුනොත් ඔය වස්තුව දුක දෙනවද නැද්ද? කතා කරන්නේ දුක දෙනවද නැද්ද? දෙනවා. ඇයි? හේතු නැති වෙච්ච තැන වස්තුව නැති වෙලා යනවා. හිතන් හිටියේ තියේයි කියලා දැන් නැහැ. දැන් මොකද වෙන්නේ? දුකයි. දරුවා හැමදාම හිටියේ කියලා හිතන් හිටියේ දරුවා මලා. දැන් දුකයි. දරුවා විභාගේ පාස් වෙයි කියලා හිතන් හිටියේ දරුවා පාස්ුන්නේ නැහැ. දැන් දුකයි. දැන් දුකට හේතුනේ අනිච්චේද තණ්හාවද? තණ්හාව. දුකට හේතුනේ තණ්හාව. නැත්තම් බුදුහාඳුර කියනවනේ දුකට හේතුව මොකද්ද කියලා? අනිච්චය කියලා. නැහැ. දුකට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව අනිච්චය, නිච්චයි කියලා ගත දෘෂ්ටිය. ඒකයි පින්වදෙනි බුදුහාඳුර දේශනා කළා තියෙනවා. මේ මානසික විකෘතිතා කීපයක්. අනිච්චේ නිච්ඡන්ති. අනිච්ච දේවල් නිච්චයි කියලා හිතන් ඉන්නවා. දුක්ඛේ සුඛන්ති. දුක තියෙන දේවල් සපයි කියලා හිතාගෙන ඉන්නවා. අනත්තේ අත්තන්ති. අනත්ත වූ දේවල් අත්තයි කියලා හිතාගෙන ඉන්නවා. අසුභේ සුභන්ති. අසුභ වූ දේවල් සුභයි කියලා හිතාගෙන ඉන්නවා. ඔය මානසික විකෘතීන් මිනිසයන්ට තියෙන විපල්ලාස කියලා බුදුහාමුදුරන්ගේ වචනෙන් කියන්නේ. විපල්ලාස. අනිච්ච වූ දේවල් නිච්චයි කියලා හිතා ගන්නවා විපල්ලාසකින්, මානසික විකෘතියකින්. එහෙම වුණාම තමයි මක් වෙන්නේද? ඇලෙන්නේ. ඇලිච්ච ගමන් මොකද වෙන්නේ? දුක තමයි. ආයි කිසි දෙයක් නැහැ. ඇලුනොත් දුකයි. කතා කරන්න දෙයක් නැහැ ඒක. ඇයි? අනිච්ච වූ වස්තුවක් නිච්චයි කියලා හිතාගෙන ඇලුනා. දැන් නිච්ච නැහැනේ. නිච්චයි කියලා කියන්නේ ඉච්ඡ වූ න්‍යායට තියනවා කියන එක. ඉච්ඡ වූ න්‍යාය. නිච්ච. න්‍ය ඉච්ඡ. නිච්ච කියන්නේ. ඉච්ච වූ න්‍යාය හිතාගෙන ඉන්නේ මොකද්ද? ඉච්ච වූ න්‍යායට තියනවා මගේ කැමැති විදියට තියෙයි මේක. නමුත් වෙන්නේ මොකද්ද? ඉතින් හේතුන්ගෙන් හැදිච්ච දේවල් හේතු නැති වුණාම නැති වෙනවා. ඉතින් ඔකට ඇලිලා හිටියොත් එහෙම දැන් ඉතින් අඬන්න තියෙන්නේ පරසක්වල ගගහ. දැන් එහෙනම් විගදෙන කවුරු හරි මලොත් අඬන්න ඕනේ. දැන් ඔය අද ඉඳලවත් බැරිද තීරණයක් ගන්න? මගේ දරුවා අනිච්චයි. මේකට ඇලුනොත් මේක මහ දුකක්. එහෙනම් මේ දරුවා සාර වස්තුවක් නෙමෙයි. අසාර වස්තුවක්. ආයෙකත් මං අහන්නම්කෝ. තමන්ට දුක ගේන වස්තු සාරයිද අසාරයිද? උත්තරයක් දෙන්න. අසාරයි. ඒක ඉතින් ආයේ ඕනේ හරකෙකුට තේරෙනවනේ. හොවුද නැද්ද? හරකා කම්බි වැටකින් පයින්න යනකොට කම්බි වැට සාරයි කියලා හිතයිද? හැම දෙයක්ම පණිද්දි උගේ පිට හීරිලා පිට කැපිලා ඕකට පණුව ගහලා මහා කරදර වෙනවා. එහෙනම් හරකටවත් හිතෙන්නේ නැහැ නේද කම්බි වැට සාරයි කියලා. එහෙනම් පින්වදිනේ තමන්ට දුක දෙන වස්තු සාරයිද අසාරයිද? අසාරයි. ඒකේ ආයි වචන දෙකක් නැහැ නේද? එහෙනම් මට අනිත් පැත්තට උත්තරයක් දෙන්න. තමන්ට දුක දෙන වස්තු ආත්මයිද අනාත්මයිද? හා දෙමු බලන්න උත්තරයක් ඕකට. ගැළපෙන්න දෙන්න ඕනේ වචනේ කියලා හරියට. තමන්ට දුක දෙන වස්තු ආත්මයිද අනාත්මයිද? ඊගොඩේ හරියට යන්නේ කොහෙද? මල්ලේ පොල් වගේ දෙයක් වෙයි මං ඇහුවේ. ගැළපෙනවද ඔයා මේ? තමන්ට දුක දෙන වස්තු ආත්මයිද අනාත්මයිද කියලා අහනවා. හැබැයි මම ওই ආත්ම අනාත්ම දෙක උතන්ට ගලපලා දෙන්න. හැබැයි ඔබ දරන් ඔය ඒ කාලේ ඔය දැන් මේ කාලය තිස්සේ එන පොඩි මේ වැඩ පිළිවෙලක් තියෙනවනේ. අන්න ඒකේ අර්ථය නෙමෙයි. උතන ඕනනම් ආත්මයි කියලා ගන්න. නෑ ගොම්ල ගැලවෙන්නේ අල්ලලා. ආත්මයි කියලා කියන්නේ වින්නතුනි නොසැලී නොකැඩි අනාදිමත් සංසාරයක ඉඳලා එනවා කියන එක. අනාත්මයි කියන්නේ මොකද්ද? මෙතනින් ඉවරයි. ආයි ඉස්සරහට යන්නේ නැහැ. ආත්ම දෘෂ්ටියයි අනාත්ම දෘෂ්ටියයි කියන්නේ ඒක. තමන්ට දුක දෙන වස්තු ආත්මයි අනාත්මයි. දැන් උත්තරයක් දෙන්න පුළුවන්ද? තමන්ට දුක දෙන වස්තු අනාදිමත් සංසාරේ කියලා අද මේ වෙලකන් එනේවද මෙතනින් ඉවර වෙනේවද කියලා අහන ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඔය ඒ කැළපෙන එකක්ද මේ අහුවේ? නැහැ. යන්නේ කොහෙද? මල්ලේ පොල් කිඩි දෙකයි. පිංගුදිනි තමන්ට දුක දෙන වස්තු සාරයිද අසාරයිද? අසාරයි. ගැළපෙනවද නැද්ද? ගැළපුණා. අසාරයි. අසාරයි කියලා කියන්නේ ඇසුරට සුදුසු නැහැ. අසාරයි. අල්ලන්න සුදුසු නැහැ. ගින්දර වගේ අයින් වෙලා ඉන්න ඕනේ පුළුවන් තරම්. ඔන්න අසාරේ වැටුණා. අසාරයි නම් පිංගුදිනි සුභයිද අසුභයිද? සුභ කියලා කියන්නේ පිංගුදිනි භව ගොඩ නැගීමට සුදුසුයි. අසුභයි කියන්නේ භව ගොඩ නගන්න සුදුසු නැහැ. එහෙනම් තමන්ට දුක දෙන වස්තු අසාරයි නම් ඒ අසාර වූ වස්තු උදෙසා භව ගොඩ නගනග යන්න සුදුසුද? ඔබ තුලින්ම උත්තරේ ගන්න නැහැ. එහෙනම් අනිත්‍ය දැක්කා, දුක්ඛ දැක්කා, අනත්ත දැක්කා, අසුභ දැක්කා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දැකපු කෙනා සෝතාපන්නයි. හරියට දැක ගන්න. වචන මාත්‍ර වල නැතුව. මම මේ රටට එන්න හේතුව පින්වතුනි, මොකද මේ රටේ ඉන්නේ බණ අහන අය. විශාල ප්‍රමාණයක් මෙතන ඉන්න අයගෙන් බණ අහනවා. සෝතාපන්න වෙලත් ඇති. එහෙම බණ අහලා සෝතාපන්න නොවිච්ච කෙනෙක් ඉන්නවනම් මාගේ පැමිණීම තුල හෝ දහම් අවබෝධ කරගත්ත කෙනෙක්ගේ පැමිණීමෙන් කරන දේශනාවක් තුළ අනුශ්‍රවණේ නැතුව ඉදිරියේ ඉඳගෙන ශ්‍රවණය කරනකොට උපනිශ්‍රයක් වෙන්න තියෙනවා නම් අන්නේක උදෙසායි ආවේ. නැතුව මේ අලුතෙන් දහම් කියන්න නෙමෙයි. මේ දහම ඕනේ තරම් කලින් කියලා තියෙනවනේ. අද මේ අලුතෙන්ම කියන්න ගත්තා නෙමෙයිනේ. දහම් අහලා දෙන කෙනෙක් ඉන්නවා නම් මාර්ගඵලයේ හිර වෙලා. ඒකට අවශ්‍ය නම් තව ප්‍රත්‍යක්. අර අනුශ්‍රවණේ නැතුව ශ්‍රවණය කරන්න. මෙහෙම ඉස්සරහා ඉඳගෙන බණ අහන්න. අන්න ඒක සිද්ධ වෙන්නයි ආවේ. දැන් හොඳට කරුණු කාරණා තේරුම් ගන්න. එහෙනම් අද ඉඳලා පිටුදර මොඩ මුදුන වෙන්න යන්න එපා. ඇත්තටම කියනවා නම් කවුරුත් ඔබව ගණන් ගන්නෑ. ඒක තමයි ඇත්ත. හරි. මේ ලෝකේ ඉන්න හොඳම මනුස්සයා කවුද? ඔබට ඔබට ඕක හිතන්න දෙයක් ඈ. ඔබට මේ ලෝකේ ඉන්න හොඳම මනුස්සයා කවුද? ඔබ. ඔබ. එහෙනම් ඔබ කැමතිද තව කෙනෙකුට ඒක දෙන්න? නෑ. කවුරු හරි කෙනෙක් ආවොත් එහෙම ඔව් ඔයා හරි ලොකුයි ඔයා හොඳයි ඔව් කියලා යනකම් ඉඳලා මොකද කියන්නේ? අනේ ඵලය යන්න මේ ලෝකේ නොද මිනිහම. ඔය ඕකෙන් මිදෙන්නේ නෑ. ඕකෙන් මිදෙන්න නම් අනාගාමීත්වයත් පහු කරන්න ඕනේ. අහංකාර මමින්කාර මාන අනුසේ නැති වෙනකන් ඕක තියෙනවා. එහෙනම් පිංගුදිනේ මුදුන් වෙන්න හදන්න එපා. සමාජේ කවුරුත් ඔබව මුදුන් කරන්නේ නැහැ. ඔබ වාහනයක් ගත්තාම ඔබ වාහනේ ගන්නේ අනිත් දෙවුන්ට පෙන්නන්න. ඇත්ත කතාව ඒක. ඒක නිසා තමයි තියෙන සුපිරිම වාහනේ ගන්නේ අමනාප වෙන්න එපා. ඒක ඇත්ත. මමත් එංගලන්තේ ලොකු වාහනයක් ගත්ත මොකටද අනිත් දෙවුන්ට පෙන්නන්නේ ඒ කාලේ? මන් නොකරපුවා ඔබ කරනවා කියලා කියනෝ නෙමෙයි. ගත්තෙම අනිත් දෙවුන්ට පෙන්නන්න. මොකද මම ව්‍යාපාරයක් කළා. ඒ ව්‍යාපාරේට ඒ වගේ වාහනයක් තිබුණ නැත්තම් කස්ටමර්ස්ලා මාව ට්‍රස්ට් කරන්නේ නැහැ. මේ බිස්නස් එක හොඳට රන් කරන බිස්නස් එකක් කියලා දැනෙන්නේ නැහැ. හොඳට රන් වෙන්නේ නැහැ බිස්නස් එක. ඊවන්ට මොකද්ද කරන්න ඕනේ? පෙන්නන්න ඕනේ. එහෙනම් අපි වාහන ගන්න අනිත්යුන්ට පෙන්නන්න. ඔබ හිතනවාද අනිත්යුන් ඕකට හොඳ කියයි කියලා? කෙලින්ම කියන්නේ මොකක්ද දන්නවද? බලංකරුවර වාහනයක් කරා ලංකාවේ උන්නම් කියන්නේ කෙලින්ම ඕකෝ එංගලන්තේ කොඩු විකුණනවා. මට ආරංචි කීප දෙනෙක් කතා වෙනවලු මේ හදන ආරාමෙටත්. කීප දෙනෙක් ඒ කියන්නේ අර මේ මැරිලා දහකලා අපාගත වෙන්නේ, හිසේ තිබිච්ච දෙයක් බිමින් තියෙන තරම් තනින් දොක් ගාලා අපාගත වෙන්නේ බොහොම කීප දෙනෙක්. අපි හිතමුකො 10ක් කියලා. 10ක් වගේ පිරිසක් කතා වෙනවලු. මොදි ඔය 10 ඇති තමන්ගේ පරමාර්ථයක් මුදුන්පත් කරගන්න ආපු අමන ගති තියෙන මොකෙක් හරි එකෙක්. ඒ හැටි නේද? ලෝකේ සාරයිනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? කොහෙන් හරි කමන්නේ ඕක අල්ලන්න ඕනේ කොහොම හරි. ඒකල නෙන්නේ. ඉතින් ඇති කියනවලු වින්නතුනි, ඔය ආරාමෙට ඔය සල්ලි එන්නේ ඔය එන්ජිඕ කාර්යයන්ගේ සල්ලි. ඉතින් ලංකාවේ උන්ට කියන්න තියෙන දෙකයිනේ, එකක් එන්ජිඕ, අනිත් එක මොකද්ද? කුඩු. තව ඒ කට්ටියම තව කට්ටියක් කියනවලු, මං හිතන්නේ කුඩු විකුණනවා ඔය කට්ටිය. ඒ කුඩු විකුණලා එන සල්ලි තමයි ඔය ආරාම හදන්නේ. මම ඔබගෙන් තමයි අහන්න වෙන්නේ. මොකද මන් දීපු සල්ලි වලට අමතරව ඔබත් සල්ලි දීලා තියෙනවනේ. කුඩු විකුණලාද ගත්තේ? කුඩු විකුණලාද? ඔය ත්‍රිපිටක පූජාවට කාලයක් තිස්සේ ඉඳලා සල්ලි පූජා කරපුවා මෙතන ඇදෙන්නේ. දැන් අවුරුදු දෙක තුනක ඉඳලා ත්‍රිපිටක පූජාවල් හැම මාසෙකම ත්‍රිපිටක පොත් වහන්සේලා කට්ටල දෙනමක් ලංකාවේ පන්සල් වලට අපි පූජා කරනවා. ඒ පූජා කරන්නේ අනේ හාමුදුරනේ ධර්ම විනය කතා කරන්න, මේ මිනිසුන්ට නිවන් දකින්න හැටි කියලා දෙන්න. ඔන්න ඕක කියන්න දෙන්නේ පොත්. ඉතින් ඔබගේ ඔබ තමයි ඒවට සල්ලි දෙන්නේ. ඔබ හම්බ කරන ධනයෙන් සුළු කොටසක් ඒවට වියදම් කරන්නේ. දැන් කුඩු විකුණලාද ගන්නේ? ඔබ එන්ජිඕද? එන්ජීඕ කට්ටියද මේ ඉන්නේ. දැන් ඔබට තේරෙනව නේද? එහෙනම් ඔබ ගැනත් ඔච්චර තමයි කතා කරන්නේ. නිවන් දකින්න උතුමන්ට ආරාමයක් හදද්දි ඒ තුච්ච නිඳිත මිනිසුන්ට හිතෙනව නම් ඒකටත් අපහාස කරන්න ඔබ වාහනයක් ගත්තොත් එහෙම හොඳ කියයිද? එහෙනම් පින්වතුනි ලෝකෙට පේන දේවල් කරන්න එපා. ඒක මහ මුලාවක්. තමන්ට දුක් විඳින්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. දුක් විඳින්න නැතුව ජීවත් වෙන්න නිවන් දකින්න එක පැත්තකට දාන්නකෝ. දුක් විඳින්න නැතුව ජීවත් වෙන්න සල්ලි ටිකක් හරි අම්බ කරගෙන යම් ප්‍රමාණයකට දුක් විඳින්න නැතුව ජීවත් වෙන්න. අන්තෙට යනව නේද හොය හොය? ඔය එංගලන්තේ හොඳ සිද්ධියක් වෙනවා. එංගලන්තේ සුද්ධ ඉතුරු කරන්නේ නැහැ. මන් දන්නේ මෙහෙ ඉතුරු කරනවද කියලා. එංගලන්තේ සුද්ධ ඉතුරු කරන්නේ. උන් එදා සතියක් හම්බ කරගත්ත සල්ලි හවසට ඒ සිකුරාදා හවසට සෙනසුරාදා හවසට පබ් එකට ගිහලා වියදම් කරලා එන්ජොය් කරලා උන් ආයේ සඳවැරට යනවා ඒ ඊළඟ වීකෙන්ඩ් එකට සල්ලි හොයාගන්න. ඉතින් උන් වයසට ගියාට පස්සේ උන්ව බලන්න ගෙලින් ආණ්ඩුවෙන් ඔක්කොම දෙනවා. අසනීපයක් හදුවාට පස්සේ බේත් හේත් ටික ඔක්කොම ආණ්ඩුවෙන් දෙනවා. එනං උන්ට තියෙන්නේ මොකද? කාලා බීලා ජොලියේ ඉන්න. අපේ ඒෂියන් පිරිස මොකද කරන්නේ? උන් ඉදින් සාමාන්‍ය දැන් ඒ ඒ කට්ටිය නම් පැය 6ක් විතර වැඩ කරනවා. ඉතින් ඇතිනේ ඒක. ඒකෙන් හොඳට කාල වේලේ ඉන්නවා. අපි ඒෂියෙන් නයි. ලංකාවේ යන්තම් බතක් අම්බ ගන්නවා. ඉන්දියාවේ රොටියක් හදා ගන්නවා. හදාගෙන මොකද කරන්නේ? එක රොටියෙන් මුළු පැය 12ක් විතර වැඩ. ඒ වැඩ කරලා ඇවිල්ලා බොස් එකක් දාගෙන ඊළඟ වැඩේට යනවා. ඇවිල්ලා ඉතින් පැය 6ක් නිදා ගන්නවා. ඊතුරු පැය 18 වැඩ කරනවා. වැඩ කරලා කන්නේ රොටියක් විතරයි. ඔව් චපාති එකක් කැමති. තව ගයක් ගන්නවා. තව ගයක් ගන්නවා. තව ගයක් ගන්නවා. අර වට මෝගේජ් ගෙවන්න ඉතින් මේකෙන් ටිකක් ඉන්කම් එකක් එනවා. එනකොට තව ඒව මහන්සි වෙලා වැඩ කරලා එකතු කරනවා. දුවගේ වෙඩින් එක එනවා. අර ගෙවන්න කොහොම විකුණලා දුවගේ වෙඩින් එක ගන්නවා ගජරාමෙට අවුරුදු 10ක් තිස්සේ මහන්සියලා හොයපු සල්ලි ටික ඔක්කොම එක රැයකින් පුච්චල අලු කළා දාන තරම් මෝඩ හරක් ඒෂියන්ලා කියන කියන්නේ. ඔව්ද නැද්ද? ඔබත් ඒෂියන් නේද? කතා කරලා බලන්න. ඔබ ඔය මහන්සියලා හරි හම්බ කරන සල්ලි ඔක්කොම ඔබගේ දුවගේ වෙඩින් එකට පුතාගේ වෙඩින් එකට වියදම් කරලා නාස්ති කරන්නේ නැද්ද? වෙඩින් එක ගන්නේ කාට වෙන්නද? ඇත්ත කියන්නකෝ. වෙඩින් එක ගන්න ඕනේ හින්දාද නැද්ද? එහෙම නැත්තම් ලෝකෙට වෙන්නන්නද? ඇත්තම කතා කරන්න. විශේෂයෙන් සින් සමාදන් වෙච්ච අය සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කරන්නේ සත්‍යවාදීව වාසය කරන්නේ. සත්‍ය කතා කරන්න. අපි වෙඩින් එකක් ගන්නෙ මොකටද? පුතාට ආදරේටද? දුවට ආදරේටද? ඇත්ත කියන්නේ නැහැ. තමන්ගේ බලපරාක්‍රමය ලෝකෙට පෙන්වන්න. ඔන්න ඔයගේ මා හීන දීන જાතියක් ඒසියෙන්ලා කියන්නේ. ඒකයි පිංගුතුරි හැමදාම දිවුණු වෙමින් පවතින කියන නම රටට ඉස්සරහින් වැටෙන්නේ. හැබැයි මේ මහා පරම ශ්‍රේෂ්ඨ වෙච්ච බුදුදහම තියෙන්නේ ඔය රටවල තමයි වැඩිපුර. ඔය මෝඩ මුලා වලට අහු වෙන්න එපා. කාලා නිවන් දකින්න ඕනේ නැහැ. කාලා වීලා ඉන්න. එක රැයට මානෙට ඔවා වියදම් කරන්නේ නැතුව. ඒ වියදම් කරපු සල්ලි ටිකෙන් කාටද කන්න දුන්නේ? ඥාතීන්ට. උන් හොඳක් කියනේ උන්ද? තමන්ගේ ඥාතියෝ තමන්ට හොඳක් කියනවද? කියනවා ඇති මූණට. ඒ මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයා කවුද? මං. නැද්ද? ඔබට මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයා කවුද? මං. ඔබ. එහෙනම් ඔබ කාවත් උදම්මනන්නේ. ඔබ දැන් මාව උදම්මනයි. ඇයි? මං ඔබගේ පරාසයෙන් අයින් වෙලා නින්නේ. ඔබ මේ අපේ මෑණියන්ව උදම්මනයි. උන්වහන්සේ ඔබගේ මානෙන් අයින් වෙලා නින්නේ. ඔබගේ මානෙත් එක්ක ඉන්න අය ගත්තොත් එහෙම කොහොමද? එකට රස්සාවල් කරගෙන ඔහොම වැල්ලා ඉන්න අය. ඔබ දවසක පැවිදුනොත් ඔය මානසික මට්ටමේ පැවිද්දෝ පැවිද්දේ වතර ප්‍රශ්න නැද්ද? කතා කරන්නේ මේ ලෝකේ අවබෝධ කරගන්න හදන්නේ. පැවිද්දෝ පැවිද්දේ වතර ප්‍රශ්න නැද්ද? තියෙනවා. ගිහියන්ට වඩා තියෙනවා. ඇයි ඒ? මේ ලෝකේ ඉන්න උතුම්ම වැඩි දකව මං. ඒකයි ප්‍රශ්නේ. එහෙනම් පින්වතේ කාටවත් තේින්න බොරු විකාර කරන්න එපා. නිවන් දකින්න බැරි නම් අඩුම තැන මේ කාල බීල සතුටින් ඉඳලා මැරිලා යන්න. නිකන් දුක් විඳින්න ඇත. ඒකත් එහා හරයක් කරගන්න ඕන නම් නිවන් දකින්න. ඔය ගොඩ ගහගන්නේ පින්වතේ දුක්. දවසින් දවස ගොඩ ගහගන්නේ දුක්. අනිත් එක පුරාණයේ වළඳන්න එපා හැමතිස්සෙම. ඒ කියන්නේ අතීතයේ කරපු පින් වලට ලැබෙන දේවල් විතරක් වළඳ වළඳ ඉන්න එපා. දැනුත් පින් කරගෙන. දැනුත් පින් කරගෙන මේ නිවන් මාර්ගට අවතීර්ණ වෙන්න. මේ ධර්මය අවබෝධ කරගන්න. දහම් දිනේ අවබෝධ කරගන්න. ඔය පිස්සු විකාර කරන්න නෙමෙයි. අපේ මිනිස්සු දහම් අවබෝධ කරන්න තියා ජීවත් වෙන්නවත් දන්නේ නැහැ. හරිම ඛේදවාචකයක් ඒක. අවශ්‍ය දෙයට නෙමෙයි සල්ලි වේදම් කරන්නේ. අනවශ්‍ය දේවල් වලට හැමතිස්සෙම. ඉතින් ඕවා පොන්දට ඔළුවේ තියාගන්න. ඔය අරගන්න අරගන්න අරගන්න දේවල් ඔය ඔක්කොම මොනවද? ගිනි ගොඩවල් ඔය ගන්නෙ. ඉතින් ගිනි ගොඩවල් එකක් දෙකක් තියාගෙන හිටියාම ඇතිනේ. මොකද ගිනි ගොඩවල් 10ක් විතර ලං කරගන්න. කෙනෙක් ඉන්නව වාහනයක් ගන්නවා. ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 20,000 නැත්නම් 200,000යි. කවුරු හරි කොල්ලෙක් කුරුට්ටෙක් යන ගමන් ඕක ඉරක් ඇඳයි යනවා. කොහොමද පපුවට නැගෙන දුක? එකෙක් ගන්නවා ඩොලර් 50යි. ඔය කොහෙද අස්තක මුල්ල ගහලා දීපිච්ච වාහනය. ඌ අරගෙන ඕක යනවා. එකෙක් ඇවිල්ලා පිටිපස්සෙන් හප්පනවා. චොප්ප වෙලා පිටිපස්ස. උට දුකයිද? පොඩි දුකක් ඇති. අයියෝ මගේ වාහනේ. ඈ අරක වැළපෙනවා. වැළපි වැළපි වැළපෙනවා. ඇයි? රොහු කමට උජාරුවට කැඩිලා විදිලා වැළඳලා යන දෙයක් ගත්ත බවට තේරුන්නේ. උජාරුවට ගත්තේ පිංගතිනි කැඩිලා විදිලා වැළඳලා යන දෙයක් මිසක් නොකැඩෙන නොමිදෙන නොනැසෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේ ලෝකේ කැඩෙන වස්තු කැඩෙනවා. බිඳෙන වස්තු බිඳෙනවා. නැහෙන වස්තු නැහෙනවා. ඕවා ඔබට නවත්තන්න බෑ. හේතුන් තිබුණොත් නැවතිනවා. හේතු නැති වුණොත් ඕවා එහෙම වෙනවා. එහෙනම් ඔය වස්තු තණ්හා කරන්න එපා. ඕක මහා මෝඩ වැඩක්. ඔබ කවදක්වත් වාහනයක් ගන්න නැන්නේ හැපි කියලා හිතලා. ඔබ වාහනේ ගන්නෙ කොහමද? මම මේකෙන් අවුරුදු 2 මාරක් පැදලා ඊට පස්සේ මම මේක විකුණනවා. ඊළඟට එන බ්‍රෑන්ඩ් එකෙන් මම හොඳ මේක ගන්නවා. ඒකේ අඩුපාඩුව දාලා. ඔහොම තමයි ගන්නෙ. පහුවදා ගියා වාහනේ. ආව කන්ටේනර් එකක්. අර කන්ටේනර් පෙට්ටිය පෙරළුණා. ජොග් ගාලා වාහනේට. පවුලම චොප්පන්. හිතන් හිටියේ කොහමද? තව අවුරුදු 2 මාරකින් ඒක විකුණලා අලුතෙන් එන බ්‍රෑන්ඩ් එක ගන්න. පවුලම චොප්පන්. තෝ නිකන් ඉන්න ගමන් YouTube එකේ ගහලා බලන ඇක්සිඩන්ට්ස් කියලා. එතකොට බලාගත්තා ඒක. ලෝකේ රමණේ කරන්න ආසාවෙන් ගිය අයට මොනවද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඕක ඔබට වෙන දවස කොතනද කියලා ඔබ දන්නේ නැහැ. මම දැක්ක එක වීඩියෝ එකක්. පොඩි වාහනයක්, සාමාන්‍ය වාහනයක්. ඒක ඇතුලේ මුළු පවුලම ඉන්නවා. ඊළඟ ට්‍රැෆික් ලයිට් එක ගාව නවත්තනවා. ලොකු කන්ටේනර් එකක් දාගත්ත ලොකු ට්‍රක් එකක් අරහෙන් ඇවිල්ලා වංගුව ගන්නවා. වංගුව ගනිද්දි මොකද වෙන්නේ? හරියටම කාර් එක ගාවේදී ඒ වංගුවට ඇන්ගල් වෙනකොට අර ලොක් පැනලා අර කන්ටේනර් එක අර පෙට්ටිය චොක් ගාලා වැටෙනවා අර කාර් එකට. කාර් එක ෆ්ලැට්. ඔය ඕක ඇතුළේ හිටපු මිනිස්සු 4 දෙනා මැරෙන්න දාවේ නෑනේ. එහෙනම් ඔබ ගැන මොන කතාද? මොනවද පින්වතුනි නිරෝගී කම ගැන උදම් අනන්න පුළුවන්ද? නිරෝගී කම කියන්නේ හේතුවක ඵලයක්. අද ඔබ නිරෝගී නම් ඔය හේතුවක් නැති වෙච්ච ගමන් ඔබ රෝගී. එහෙනම් නිරෝගී කම ගැන උදම් මනන්න එපා. ඔබ අද ජීවතුන් අතර ඉන්නවා කියන එකට උදම් මනන්න එපා. ආ ඌ මලාද? ඉතින් අපි නම් මැරෙන්නේ නැහෙනි. ඌනේ මලේ. එහෙම තමයි හිතෙන්නේ. අපි මැරෙන්නේ නැහැ කියලා තමයි හැමෝටම හිතෙන්නේ. අපි මැරෙනවා කියලා හිතනවා නම් පිංගුතුනි ඕවා කර කර ඉන්නේ නැහැ, නිවන් දකින්න. ඒකයි මම මේ තරුණයන්ට කියන්නේ. ඔය මුලාවේ වැටෙන්න එපා. කොයි මොහොතේ මොනවා වෙයිද දන්නේ. වහ වහ මේ දහම් අවබෝධ කරගෙන නිවන් දකින්න පිංගුතුනි මේ අත්බැවේ විතරයි ඔබට තියෙන්නේ මේක කරගන්න. ආයි මෙතනින් බල්ලා බල්ලා වුණාට පස්සේ වැඩේ ඉවරයි. ආයි මෙතනින් පෙරේතයා වුණාට පස්සේ වැඩේ ඉවරයි. මේ පොඩි ඒරියා එකක් තියෙන්නේ මේක කරගන්න. අවුරුදු 100ක්. පරම ආයුෂ වින්දත් අවුරුදු 100ක් නැහැනේ දැන් පරම ආයුෂ. ඇවරේජ් පරම ආයුෂ තියෙන අවුරුදු 80යි දැන්. ඔය අවුරුදු 80 විතරයි තියෙන්නේ මේක කරගන්න. ඉතින් මේ අවුරුදු 80 කාම මඩගෝරුවේ ඔළුව ගහගෙන රස්සාවල් කර කර කසාද මැදලා ළමයි හද හද ඉන්න හදන්නේ. ඉතින් මේ දහම පොඩ්ඩක් හරි දේරනවා නම් මේවා හිතලා බලන්න. ඒකයි මම කියන්නේ හැමතිස්සෙම තරුණයන්ට, මම කියන්නේ තරුණ තරුණියන්ට, උඹලා කසාද බැඳලා නැත්තම් පුතේ කසාද බඳින එක පොඩ්ඩක් පරක්කු කරපල්ලා. ඒ වෙලාවේ ධර්මය අවබෝධ කරගනින්න පුළුවන් තරම් ට්‍රැක් එක පැන්නනම් වැඩේ හරි. අන්න පැවිදි වුණා ගිහිල්ලා නිවන් අවබෝධ කරගන්න. කසාද බැඳලා නම් ළමයි හදන එක පොඩ්ඩක් පරක්කු කරපල්ලා. පොඩ්ඩක් පරක්කු කරපල්ලා. දැන් මට බයින්න බෑනේ කාටවත්. මං කිව්වේ පොඩ්ඩක් පරක්කු කරන්නේ මං හදන්න එපා කිව්වද? හදන්න එපා කිව්වොත් නම් ඉවරයි. ඊට පස්සේ කෙලින්ම කියන්නේ මොකක්ද දන්නවද? ජාතිවාදියා. මුස්ලිම් එවුන්ගෙන් කප්පම් ගත්ත එක අරගෙන සිංහලයන් නැති කරන්න එන එක ඒවෙන් තමයි දෙන්නේ. ඒකෙන්ද මං කියන්නේ ළමයි හදන්න එපා කියලා. ළමයි පිංගුතුනි දෙන්න දෙ මහල්ලෝ ළමයි හදලා නැත්නම් පොඩ්ඩක් ප්‍රමාද කරන්න ළමයි හදන එක. දහම් අවබෝධ කරගන්න. මොකද ඔය බන්ධනේ ආවොත් මේ ගමන ගිහිල්ලා ඉවරයි. අද මෙතනට ආව දෙතුන් දෙනෙක් පැවිදි වෙන්න අධික ආසාවෙන් පෙළෙනවා. දරුවෝ නිසා කරගන්න බෑ. එහෙනම් ඔය දරුවෝ ඉන්න අම්මලා තාත්තලා පොඩ්ඩක් ඔය තරුණ තරුණියන්ට ඒක දෙන්න. ඔය දරු ගිනි ගෙඩිය දෙන්න එපා. තරුණ තරුණියන්ට පොඩ්ඩක් කියලා දෙන්න. අද අපිට දහම් අවබෝධ වෙලා නිවන් දකින්න යන්න ඕනෙකම තියෙනවා. පැවිද්දට යන්න ඕනෙකම තියෙනවා. දරුවෝ නිසා යාගන්න විදිහක් නැහැ. උන්ට කන්න දෙන්න එකෙක් නැති නිසා. ඔන්න ඕකේ කලට තීරුම් කරලා දෙන්න. නැත්තම් පිංගුතුනේ ලෝකේ ඉන්න හැම එකම උත්සාහ කරන්නේ මොකද්ද? කසාද බැන්දද? දැන් ළමයි ඉන්නවද? ඇයි උඹ වඳයිද? ඉතින් ගෑණිකෙන් ඉවසෙල්ලක් නැහැ. ගෑණි කියලා මේ මට වඳයි කියන්නේ. හදන ළමයි. දැන් ඉතින් අරු හදන ළමයි. ඉතින් ඊට පස්සේ දහම් අවබෝධ වුණාට වැඩක් තියෙනවද? මේක කළ ඉවර කරගන්න බෑනේ. ලෝකෙට ණයකාරයෙක් ඇවිල්ලානේ. දැන් ණය ගෙවන්න එපා ඉදිරින් එහාට. අපේ අම්මට මාත් ණයකාරයෙක්. නැත්තම් ඔබගේ හිතරි දෙයි. අපේ අම්මට මාත් ණයකාරයෙක් තමයි. අපේ අම්මා තාත්තත් මම සහ මගේ සහෝදර සහෝදරිය වෙනුවෙන් අප්‍රමාණ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා දැන් අවුරුදු 60ක් පැනලා ඉන්නේ. තමන්ට මොනවද කරගත්තේ යවුවාම අන්නේ ලක්මට ඉස්සරහින් තියෙනවා සීරෝ කියලා එකක්. ඔය හැටියෙම මැරෙන්න දෙන්න බෑ. දැන් හෙට ආදී අනිද්දමලොත් කරන්න දෙයක් නැහැ. නමුත් සද්ධර්මයේ නිතර හැදිරෙනවා. සද්ධර්මයේ හැදිරි හැදිරි මේ ගමනේ යන්න උත්සාහ කරනවා. නැවත ඉතින් 60ක් පැනලා නේද? ඕක 35 විතර පටන් ගත්තාන. දැන් ගොඩක් දුරට මේක කරගෙනනේ. ඒකයි කියන්නේ. ඉතින් හැබැයි දරුව හදලා ඉන්නව නම් කවුරු හරි. තව එකෙක් හදන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දරුව හදලා ඉන්නව නම් තව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තරුණ ජෝඩුවක්. ඔබට සල්ලිත් තියෙනවා නම් තව එකෙක් හදන්න, තව පුත් කුමාරයෙක් හදන්න. හදන විදිය මං කියලා දෙන්න. ශ්‍රීමා බෝධි හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා දවස් දෙක තුනක් සිල් සමාදන් වෙලා, සිල් වෘතයක් නේ රකින්න වෙන්නේ, සිල් වෘතයක් රැකලා ඒ පින අනුමෝදන් කළා දෙවිවරුන්ට. උතුම් වූ අරිහත්වයේ උදෙසා දිව්‍ය ලෝකයෙන් චුත වෙලා එන දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් ඉන්නවනම් අපේ දරුවා වෙලා මේ මව්කුසට වහින්න කියලා සත්‍ය ක්‍රියාවක් කරන්න එතන. ඒ වගේම පොරොන්දුවක් එන්න හත් අවුරුදු වියේදී දරුවාගේ කැමැත්තට අනුව දරුවව සසුනට බාර දෙනවා කියලා. කොහොමත් ඔබට ඉන්න බෑනේ, දැන් තව දරුවෙක් ඉන්නවනේ. එහෙනම් තව පුංචිකෙක් හදාගත්තට කමක් නැහැනේ. ඒකව දෙන්න සාසනයට, නිවන් දකින්න සාසනයට, බූදල් රකින්න සාසනයට නෙමෙයි, නිවන් දකින්න සාසනයට දෙන්න. තව ගන්ධබ්බෙක් ගොඩ. එහෙනම් මම දැන් විරෝධීද, සිංහල විරෝධීද? නැහැ, මං කිව්වනේ ළමයි හදන්න කියලා. එක අමාරුවක වැටිච්ච එක තව එක වැදුනට කමන්නේ, යහපතක් උදෙසා. හැබැයි අමාරුවේ වැටිච්ච නැති අය. දැන් තව මෙතන ඇති දරුවෝ නැති කපල්ස්, දරුවෝ නැහැ. ඔබ හරි වාසනාවන්තයි. හැබැයි ඔබට මේ දහම් තේරිලා පැවිද්දට එන්නේ නැත්නම් ඔබ තරම් ගුණෙක් නැහැ මේ ලෝකෙම. මේක නිසා වහ වහ දහම් තේරුම් ගන්න. ඔබට කිසි වගකීමක් යුතුකමක් නැත්නම් ඉස්ස කරන්න පින්වතුනි, වහ වහ දහම් තේරුම් අරගෙන මේ සසර කෙලවර කරගන්න උත්සාහ කරන්න. ඒවට අවශ්‍ය ආරාම විහාර හැදිලා තියෙන්නේ. ඔබට තියෙන්නේ ඇවිල්ලා ඒ වැඩේ කරගන්න විතරයි. මේ මං කතා කරන්නේ ධර්මයයි ඔබයි ශ්‍රාවකීන්ට. 70කට අධික පිරිසක් පැවිදි වෙනවා පළවෙනි දට. මං හිතන්නේ ඕක 100ක් වෙයි. ඔය ඔක්කොම ඉන්නේ එක වේලක් දන් වළඳලා දවසකට තුන් සිවුරයි පාත්‍රයයි අරගෙන ජීවත් වෙන්න. ධර්මයයි ඔබයි යහපතයි. අනිත් ධර්මයේ ආපයි ඔච්චර වේගෙන් ගියාද කියලා හොයලා බලන්න. නැත්තම් තාම ආහා ඉන්නවද කියලා. ඔන්න ඔයගෙන් තේරුම් ගත්ත හැකි ශාස්ත්‍රුන් වහන්සේගේ යථා දහම කතා කරන්නේ කවුද කියලා. තාම මොන්ටිසෝරියේද නැත්තම් දැන් ඒලව කරන වයසද කියලා දැනගත්ත හැකි. මොන්ඩිසෝරි ගිය කෙනා මොන්ඩිසෝරියේ හිටියොත් ඒ ලෙවල් කරන වයසට එනකොටත් තාමත් ඉන්නේ මොකද? මොන්ඩිසෝරියේ. නර්සරියේ. හොඳට මතක තියාගන්න එක. ඉතින් ඔබට ඕනේ වෙලාවක පුළුවන් ඔය තීරණේ ගන්න. හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළා ඔබට යම් මොහොතක හිතනවා නම් මේ අනිච්ච දුක්ඛ අනත් අසුබ ලෝකේ මට මොනව අල්ලන්නේ? මොනව කළා දුක් විඳිනව හැරෙන්න වෙන කරන්න දෙයක් මට නැහැනේ. දුකෙන් පිරිච්ච ලෝකේ මම දුකම ගොඩ නගනක ඒක පවත්වන තවත් දුක් විඳ විඳ ඉන්නවනේ. මේකේ මට අල්ලන්න මොන හරයක්ද? ඕන් ඔය තැන මතු කරලා තමන් හිතනවා නම් මම මේ භව ගමන කෙලවර කරගන්න මහාවීරියක් දරාගෙන එනවා කියලා. ආන් ඒ උතුමන් උදෙසා අවස්ථාව තියෙනවා දැන්. එන ඕනේ තරමක් පැවිදි වෙලා තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න. හැබැයි මෙතනට එන්නේ නැහැ විවේක ගන්න කවුරුත්. මම තනි වේලක් කාලා ජීවත් වෙන්න බෑනේ හැමෝටම. විවේක ගන්න ඉන්නේ නැහැ. තුන් දිවුරයි පාත්‍රේ විතරයි නිදීන්නේ. අඳින්නත් නැහැ එතකොට හරියට. මේවට තැන මේවට වෙනම තැන් තියෙනවා. රදා තොටේ වගේ සිවුරුවන් මේව තියෙන ඒවා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන් වලට ගිය හැකි. හැබැයි නිවන් දැකීමම පරම අදිස්ථාන කරගෙන එනවා නම් උත්තමයි. ආන්ගේ උත්තමයට අවශ්‍ය වෙන්නේ තුන් සීවරයයි පාත්‍රයයි විතරයි. වෙන මොකුත් ඕනේ වෙන්නේ නැහැ. අපි මේවට අප වෙනවා. කන්න ටික දෙනවා මං කෝ කෑවත් ඔබට කන්න දෙනවා. එහෙනම් කෑම කිවිවද ප්‍රශ්නයක් ඔබට නැහැ. මං නොඇඳා චීවර ඔබට දෙනවා. එහෙනම් ඇඳුම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මම පාවිච්චි නොකළත් net එකක් ඔබට දෙනවා. මදුරුවන්ගෙන් බේරිලා ඉන්න. එහෙනම් ඒ ප්‍රශ්නේත් ඔබට නැහැ. ඔබ ගිලන් වුණාම ඔබගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා හෝ දෙමාපියෝ ඔබව බලනවටත් වඩා මහත් වූ ගරුත්වයෙන් යුතුව ඔබව බලා ගන්න පිරිසක් එතන ඉන්නවා කියලා මං අප වෙනවා. ඔබට වැඳලා බේත් ටික අතට දෙන පිරිසක් එතන ඉන්නවා කියලා මම කියනවා. ඔබට හිසට සෙවණක් ඉන්න හිටින්න තැනක් හදලා දෙනවා කියලා මං අප වෙනවා. තව මොනවද ඕනේ? පැවිද්ද පිළිගෙනුනේ තව මොනවද ඕනේ? ඊළඟට දවසින් දවස ධර්මයේ කතා කරනවා, ප්‍රශ්න එන ඒවා විසඳලා දෙනවා කියලාත් අප වෙනවා. ඔය හැරෙන්න පැවිද්දට ඇවිල්ලා නිවන් දකින්න කෙනෙකුට තව මොනවද ඕනේ? ආරක්ෂාව. භික්ෂුන් වහන්සේලාට නම් ආරක්ෂාවේ ප්‍රශ්නයක් නැහැ. භික්ෂුණීන් වහන්සේලාට පින්වතුනි තියුණු ආරක්ෂා සහිතව තමයි ඒ අය එතන ඉන්නේ. CCTV කැමරා පද්ධති පවා හයි කරනවා භික්ෂුණීන් වහන්සේලාගේ ආරාමයේ වටේ. මොකද අපි ඒ ඇෂුවරන්ස් එක දෙන්න ඕනේ. එතකොට බය නැතුව තරුණ තරුණිය එනවා එතනට. තමන්ගේ වැඩේ කරගන්න. ඔබගේ ගෙදරවත් හයි කළ නැති වෙදිනේ ලංකාවේ CCTV දුව බේරගන්න. නමුත් ඔබගේ දුව පැවිද්දට එනකොට ඒ අයගේ ආරක්ෂා උදෙසා පීම පවා සකස් කරලා තියෙනවා. එහෙනම් පින්වතුනි තව මොනවද ඕනේ? මේ සියල්ල කරන්නේ ඔබ පූජ කරන සල්ලි වලින්. ඔබ කියලා කිව්වේ ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් ජනතාව මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ එක එක්කෙනා තමන් සතුටු විදිහට ඒවට ආධාර කරනවා. මේකේ තියෙන විශිෂ්ටත්වය කියන්නේ එකම කෙනෙක්වත් නමක් ගහන්නේ නැහැ. ධර්මයයි ඔබයි ධර්මයේ ශ්‍රවණය කරපු පිරිස් ඉන්නේ මහා ධර්ම අවබෝධයේ. කවදාකවත් නම ගහන්නේ ඔය දෙන කිසි එක. දහම් අවබෝධ කරපු පිරිස. තුච්ච නින්දිත වැඩක් ඔය නම ගහගන්න එක. මගේ සාත්‍රුන් වහන්සේ මෙච්චර දේවල් කළා ගහගත්ත නම තැනක් කියන්නේ නම ගහගත්ත තැන. සාත්‍රුන් වහන්සේ තරම් මේ බුද්ධ සාසනයට මම දේවල් කළා තියෙනවා. ඒක බින්දු මාත්‍රයක් නැහැ. එහෙම බැලුවොත්. එහෙනම් මම නම ගහගත්තොත් එහෙම මොන තරම් විලි ලැජ්ජද මට. එහෙනම් බින්දුද නෙමේ නම උස් කරගන්න නෙමේ යන්නේ. නම අස් කරගන්න. නම අස් කරගන්න කරන ක්‍රියාවලියට කියනවා නමස්කාර කියලා. එහෙනම් ඔබ බුදුන්ට නමස්කාර කරන්නේ නම අස් කරගන්න වැඩපිළිවෙලට යනවා කියලා. මේ උනාට කරන්නේ මොකද්ද? නම උස් කරගන්න වැඩ. කුටියක් හදලා යටින් ගහනවා. නැසී ගිය ජේන්න ඕන හාමිනේට පිම්පිනිස ආර්යේ පබිලිස් මාතා විසින් සාදන ලදී. ගාගත්ත නම යටින්. ඉතින් සමහරු කියන ඕක කියවනකොට ජේන්න ඕනට පිං හැදෙනවා. ඒගලු ගහන්නේ අර අර සාන්ත පුතාගේ ග්‍රහාපල දුරු වේවා කියලා බෝධිය ඉල්ලනවා කොලයා මොකක් හරි එකක් ඇඳලා. ඕක දකින උපාසකම් වලට ඌරු ජුවල් ඇයි අපිට වැඳ ගන්න නැහැ? බෝධිය අතුවල මුන් කොලේ ඉල්ලලා මොකට හෙන ගහපිය කියලා උපාසකම් වල කියන්නේ. ග්‍රහාපල දුරු වේවා කියලා නෙමෙයි. එහෙනම් පිංගදෙන කවුරුත් කිව්වයි කියලා. ඉතින් එහෙනම් හරි ෂෝක්නේ. පුතාගේ ගහපලේ කරගන්න මොකද්ද කරන්න දෙන්නේ? ගැහුවා කොළ ටික මෙදාගෙන ගියා. සාන්ත පුතාගේ ගහපල දුරු වේවා. සාන්ත පුතාගේ ගහපල දුරු වේවා. දැම්ම ඉන්ටර්නෙට් එකේ Facebook එකේ දැම්ම නම් හරි. එතන මොකද වෙන්නේ? සාන්ත පුතාගේ ගහපල දුරු වේවා. හැකි පමණ ෂෙයා කරන්න. ග්‍රහපලකින් දුක් පීඩා විඳින මාගේ පුතාව බේරා ගැනීම සඳහා හැකි පමණ ෂෙයා කරන්න. මේ හැමෝම සයා කර කර සාන්ත පුතාගේ දේදු මෝඩ වැඩනේ. එහෙනම් පිංගතේ නම ගහගන්නේ එකම එක හේතුවයි තියෙන්නේ. ඒ තමයි මානේ. ඔය මානෙත් එක්ක අරකේ පින නැති වෙලා යනවා. මානෙට ආපු ගමන් පින්වතුනි අර කරපු පින නැති වෙලා යනවා. අපරාධ නිකන් සල්ලි වේදම් කරලා හැදිවි. පිනක් නැහැ දැන්. මානෙ විතරයි ඉතුරු වෙන්නේ. නම අස්කරගෙන වැඩ කරන්නේ. නමක් නැහැ දුන්නා. ඔය දෙනකොට මොකද වෙන්නේ? ආ මේ ලාම්පුව අපි පන්සලට දීපු ලාම්පුව. දැන් මේ කොණෙන් අතහැරලාද? මේ ලාම්පුව ඔය මහත් වෙලා දීපු ලාම්පුව අර කොණෙන් අතහැරලාද? ඒත් නැහැ. කොන් දෙකෙන් අතහැරලා නැහැ. කොන් දෙකෙන් අල්ලගෙන ඉන්නේ. හැබැයි නම අයින් කළා දුන්නා නේ. මේ පැත්තෙන් අල්ලන්නෙත් නැහැ. අර පැත්තෙන් අල්ලන්නෙත් නැහැ. ඡාගය අතෑරුණ දෙනකොට ඒක නිසා පිංගුදුනි මන් දන්නේ අනිත් තැන්වල මට ඒක අදාළ නැහැ. අනිත් තැන් ගැන කතා කරන්නේ ධර්මයයි ඔබයි සඳහා මොන දේ දුන්නත් නම අස්කරගෙන දෙන්න. අවිශ්වාසයක් තියෙනවනම් chartered accountant කෙනෙක් ඉන්නවා සියලු ගිරුම් කටයුතු එතුමා සකස් කරලා තියෙනවා. දෙන හැම සතයක්ම ඒ ගිණුම් වල තියෙනවා. ඒ සියලු දෙනා ධර්මය අවබෝධ කරගත්ත මාර්ගඵලලාභී උත්තමයන්. වෙලා වෙනකන් ඉන්නේ පැවිද්දට එන්න. අර ඔබට වගේ ওই ප්‍රශ්න තියෙනවා දරුවෝ පොඩි වුන් ඉන්නවා ආදිවාසී. මේකයි. මේ ලෝකේ ඔබ හිතනවට වඩා වෙනස් දැන්. මේ ලෝකේ මා ශ්‍රේෂ්ඨ මිනිසු බිහි වෙනවා. ඒක නිසා ඔය පත්‍ර බලන්න එහෙම එපා. පත්‍ර වල නම් තියෙන්නේ මොකද? අම්මාට තාත්තා පියෙන් යනලා. නංගිව දූෂණය කර ඉල්ලා මරා තමයි. ඕ වගේව තමයි තියෙන්නේ පත්‍ර වල. නමුත් තංගුදින මේ ඇත්ත සමාජයේ බොහොම ශ්‍රේෂ්ඨ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. බොහෝ තරුණ පිරිස් පැවිද්දට එනවා දැන්. දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ යථා සම්බුද්ධ ශාසනයට මතුවෙන්නේ. මේ ශාසනයට මතුවෙන්න දුන්නේ නැත්තම් මේ ශාසනයට මතුවෙන්න ඉඩ ඇහුරුවොත් ඉඩ අවුරුපු නිසා ඉදෝරේනෝ මේ ශාසනයට යන ආරේ යන්න දෙන්නේ නැතුව පිට ආරේ යන්න හැදෙව්වොත් පිට ආරේනෝ ඒව නවත්තන්න බෑ. පිට ආර ඇවිල්ලා වෙනසීලා තමයි ඊට පස්සේ මේක නැවත නැගෙන්නේ. ඉතින් මේවා සාමාන්‍යයෙන් නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ සීග්‍රයෙන් පැතිරිලා ගිහිල්ලා එදා යම් කිසි ප්‍රාර්ථනාවක් කළා නම් උත්තම පිරිසක් සම්බුද්ධ ශාසනය නැති වෙලා යන කාලෙක අරිහත්ත්වයේ සාක්ෂාත් කරලා සම්බුද්ධ ශාසනය නැවත නගා සිටවනවා කියලා. අන්නේ පිරිස සියලුම දෙනා මේ වෙලාවේ හව අවුරුදු 10ක් ඇතුළත මේ කාර්යයට සහභාගී විය යුතුයි. අපි සමාධි මට්ටම් වලට දැකලා තියෙනවා 10,000කට අධික පිරිසක් ඔතන ඉන්නවා. ඔබ තව අවුරුද්දකින් ඇවිල්ලා බලන්න ඔය ආරාමේ මම පෙන්වන්න භික්ෂුන් වහන්සේලා 500 නමක්. නිවන් දකින්න වෙර වීර්ය වඩන ඒ වගේම අරහතුන් වහන්සේලා වෙච්ච උත්තමියොත් ඉඳි. නිවන් දකින්න වෙර වීර්ය වඩන මහා උත්තමියෝ 500ක් මම පෙන්වන්න. බුදුන්ගේ කාලේ විතරක් නෙමෙයි 500ක් පිරිසත් එක සාස්ත්‍රුන් වහන්සේ වැඩියා කියලා ඇහුවේ. දැනුත් ඒක හැදෙනවා. මේක සමහරවිට බුද්ධ ශාසනයේ අවසාන පිවිදීම වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 600ක් ඈතට දැකලා තියෙනවා. අවුරුදු 600ක් යනකම් මේ බුද්ධ ශාසනය ස්ථාපිත වෙනවා. එතනින් එහාට මොනවා වේද කියලා දන්නේ නැහැ. පහනකට ගිනි අවුල් වන පළමු වෙලාවෙත් මහ දැල්ලක් එනවා. ගින්න නිවෙන වෙලාවෙත් මහ දැල්ලක් එනවා. එහෙනම් ඒ ගිනු අවුලපු වෙලාවේ ආපු දැල්ල මේ වෙලාවෙත් නැගෙනවා ඒකාන්තයෙන්. ඉතින් ඔය ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේ නගින් එක්කෙනෙක් වෙන්න ඔබ නැත්තම් මලපිරේතෙක් වෙලා අසූචි කකා ඉන්න. ඔය දෙක තමයි තියෙන්නේ. තීරණේ තියෙන ඔබ අතේ. හැබැයි එකක් තියෙනවා. ඔබ නිවන් දැක්කත් නැතත් මම මගේ වැඩේ කරගන්නවා. ඔබගේ පැමිණීමත් ඔබගේ නිවනත් මගේ නිවනත් අතර කිසි සම්බන්ධයක් නැහැ. මට ඕනේ මගේ වැඩේ කරගන්න. මම ගොපල්ලෙක් නෙමෙයි. මම තවත් තුච්ච නාමයෙන් ආමන්ත්‍රණය කරන පෝටිලෙක් නෙමෙයි. මම කරන්න නැති කිසි දෙයක් ඔබට කරන්න කියලා කියන්නේ නැහැ. ඇයි? ඔබගේ නිවනට වඩා මගේ නිවන මට වටිනේ හින්දා. ඔබ දවස් දෙකක් භාවනා කරා නම් මම දවස් පහක් භාවනා කරනවා. ඇයි ඒ? මටත් ඕනේ නිවන් දකින්න. එහෙනම් මම මේ දේවල් ඔබට කියන්නේ මම නොකර නෙමෙයි. අවස්ථාවක් හම්බුනාම දේශනා කරනවා. අනික හැම වෙලාවකම පින්විතනේ නිවන් දකින්න වෙර වීරිය වඩන මිසක් බණ පොඩ්ඩක් දැනගෙන හතර වටේ කී කී යනව නෙමෙයි. ඔය බණ පොඩ්ඩක් දැනගෙන හතර වටේ කී කී යන අයට බුදුහාමුදුරුවෝ කියන්නේ ගොපල්ලෝ කියලා. ගොපල්ලා උදේ නැගිටලා හරක් බාන දක්වගෙන කැලේට ගිහිල්ලා උන්ට කවලා පොවලා උංගනාවලා හවසට ගාලට ගෙනත් දානවා. උදේට කිරි ටික දොවාගන්නේ කවුද? අයිතිකාරයා. ගොම ටික ගන්නේ කවුද? අයිතිකාරයා. මොනවද ගොපල්ලට ලැබෙන්නේ? හුලං. ඔහොම ගොපල්ලෝ දැකලා නැද්ද? තමන්ගේ වැඩේ කරගන්න නැතුව අනිත් අයට කරගන්න කී කියන පෝටිල හාමුදුරුවන්ට ශාස්ත්‍රුන් වහන්සේ මොන නාමෙන්ද ආමන්ත්‍රණය කළේ? තුච්චයා කියලා. ඔබ කැමතිද ශාස්ත්‍රුන් වහන්සේකින් ඔය වචනේ අහන්න? තුච්ච පෝටිල කියන නම අහන්න? තුච්චයා කියන නම අහන්න? එහෙනම් ඔබ දන්න ධර්මයේ අනිත්‍යවුන්ට කී කියන එක නවත්තන. තමන්ගේ වැඩේ කරගන්න. පුළුවන් තරම් ඒකට උත්සුක වෙන්න. තමන්ගේ වැඩේ කරගෙන නිවන් දකින්න. මේ භයානක සසර මේ සසරෙන් ගැලවෙන්න උත්සාහ කරන්න. ඔය ඔබ හිතන් ඉන්න ආශ්චර්ය මේ ලෝකේ නෑ. මලාට පස්සේ තේරේ මං කියන ටික. එදාට පරක්කු වැඩි. බල්ලෙක් දැක්කහම මට කියන්න තියෙන්නේ, තෝව මට කලින් හම්බුණා නම් උඹව බේරගන්න තිබ්බා. දැන් ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඔබ කැමතිද මං ඒක ඔබට දවසක කියනවට? නැත්නම් දැන් කියනවටද කැමති? බේරගන්න පුළුවන් වෙලාවේ බේරගන්න බණ කියනවටද? එහෙම නැත්නම් තෝව මට කලින් හම්බුණා නම් බොල මට තෝව බේරගන්න තිබුණා කියලා. ඔය තත්ත්වය උදා කරගන්න එපා ජීවිතවලට. පොඩ්ඩක් හිතන්න. ඔබට බුද්ධිය තියෙන ඉගෙන ගත්ත මිනිස්සු මේ ඔක්කොම මේ රට රටවල වලට ඇවිල්ලා ඉන්නේ. කිරි කපන අය නෙමෙයි. හොඳට බුද්ධිය තියෙනවා ඉගෙනගෙන යමක් කමක් තියෙන මිනිස්සු. පොඩ්ඩක් දෙපාරක් හිතලා බලන්න. ඔය දරුවට දෙන්න තියෙන දායාදේ මොකද්ද කියලා හිතලා බලන්න. ඔබට හිතනවා නම් දරුවට දෙන්න තියෙන දායාදේ මේ ලෝකයට දාලා ලෝක මුලාවේ යන්න දෙන්නේ කියලා. ඉතින් යන්න දෙන්න, මට කරන්න යන්නේ. ඔය දරුවට ධර්මයේ දීලා ඔය දරුවව ධර්මයේ හික්මවන්න පුළුවන් නම් ඒක කරන්න. දරුවා යම් දවසක තීරණයක් ගත්තොත් ඒ උතුම් වූ මහරහත් පදවිය ලබන්න මම තීරණය කළා කියලා ඔබ දෙන්න සාදුනාදයක්. ඇයි? ඔබ ඉංජිනේරුවෙක්ගේ තාත්තෙක් නෙමෙයි. ඔබ මහරහතන් වහන්සේ නමකගේ තාත්තෙක්. මොනතරම් ශ්‍රේෂ්ඨ උත්මයෙක්ද? ඔය දෘෂ්ටි කෝණ ඔක්කොම වෙනස් කරගන්න. මේ බිහිවන පිරිස ඒ කාන්තේ මහරහත්ත්වයට පත් වෙනවා. ආය අහන්න දෙයක් නැහැ. ඉතින් ඒකේ කොටස්කාරයෝ වෙන්න. ලංකාවට ආවම මතක ඇතුව සතියක්වත් ආරාමයට ඇවිදಿಲ್ಲ. ඒ ගත කරන ජීවිතයට හුරු වෙලා යන. හැබැයි දරුවෝ දාලා ඉන්න ගෙවල් වල දරුවෝ ගෙනාවොත් බණක් අහන්න වෙන්නේ නැහැ. සීලයක් රකින්න වෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ නැහැ. උන්ට දොස් කියනවා නෙමෙයි, උන්ගේ හැටි උන්ට ඉන්න බෑනේ කම විදියට. උන්ට දොස් කියලා වැඩක් නැහැ. ඇවිදෙලා පින්වතුනි මේ සසර ගමන නවත්ව ගන්න. සසර ගමන කෙටි කරන්න නෙමෙයි. සසර ගමන නවත්ව ගන්න. දරන්න පුළුවන් උප්පරිම ශක්තිය ධෛර්ය මේ වෙලාවේ යොදන්න. මේ වෙලාවේ ඔබට කරන්න පුළුවන් මොකද? ඔබ මනුස්ස. ඊළඟකේ ඔබ බලු එතකොට කරන්න බෑ. ඊළඟකේ ඔබ හරක් එතකොට කරන්න බෑ. ඊළඟකේ ඔබ ප්‍රේත එතකොට කරන්න බෑ. දැන් කරගන්න පුළුවන්, කරගන්න පුළුවන් වෙලාවේ සල්ලි අසකගා ඉන්නවා. ඔක තමයි කරුමේ. කරන්න දෙයක් නැහැ. මටත් ඒක තේරෙන්න කල් ගියා. ඒක නිසා දොස් නගන්න බෑ මට. ඔබට කියන්න පුළුවන් මේකෙන් බේරෙන්න උත්සාහ කරන්න. බණ නිතර නිතර අහන්න, නිතර නිතර අහලා උත්සාහ කරන්න මේකෙන් ගැලවෙන්න. මම එක දෙයක් කියනවා, නිවන් මඟ එලෙසම තියෙනවා. නිවනට ගිය උතුමෝ ඉන්නවා, පිරිනිවන් පාපු උතුමෝ ඉන්නවා. උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පවා වැඩ සිටිනවා. එහෙනම් කාටවත් කියන්න බෑ මේ ලෝකේ නිවන දැන් නෑ කියලා. එහෙම කියනවා නම් ඒක ඒකාන්තයෙන්ම මිත්‍යා දෘෂ්ටිකේ. මේ ලෝකෙට මහා බොරුවක් කරන්න හදන කෙනෙක්, මහා මුලාවකට පත් වෙච්ච කෙනෙක්. ඒක නිසා විශ්වාස කරන්න එපා ඒ කියන දේවල් කවුරු කිව්වත්. හීන වීරියක් තියෙන කෙනෙක්, කිසිම වීරියක් නැති, කොන්දක් නැති, කොන්දපන් නැති කෙනෙකුට පුළුවන් කියන්න නිවන් දකින්න බෑ කියලා. සිංහතුනි, මට නිවන් දකින්න බැරි වුණත් මට කියන්න පුළුවන් ද ඔබට නිවන් දකින්න බෑ කියලා? එහෙම කොහෙද කියන්නේ? මට නැති වීරයක් මෙතුමට තියෙන්න පුළුවන්. මං කොහොමද කියන්නේ මට නිවන් දකින්න බැරි නම් ඔක්කොටම බෑ කියලා? මොනතරම් පහද්ද බලන්න. එහෙම කියනවනේ. එහෙම එකක් නැහැ. මට බැරි නම් ඔබට පුළුවන්. අස්සජී හාමුදුරුවද, සාරිපුත්‍රයන් වහන්සේද ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨ? අස්සජී මහරහතන් වහන්සේද සාරිපුත්‍රයන් වහන්සේද ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨ? සාරිපුත්‍රයන් වහන්සේ. කවුද ගුරු, කවුද ගෝල? සාරිපුත්‍රයන් වහන්සේ ගෝල, අස්සජී මහරහතන් වහන්සේ ගුරු. එහෙනම් දැන් ඔබට බැරිද මට එහා ගියේ මහරහත් පදවියක් ලබන්න? මගෙන් බණ ඇහුවා කියලා එකක් නැහැ. ඒකයි කියන්නේ මේ ශාසනයේ මාර්ගඵලයන්ට තමයි පිංගතුනි අපි ශ්‍රේෂ්ඨත්වයේ දෙන්නේ. ඉතින් මේක තේරුම් ගන්න. හොඳයි. දැන් අර අපේ මේ සංවිධායක මණ්ඩලෙ පොඩි ඉල්ලීමක් කළා. දැන් මේ අවසන් කරන්න නැති අපි ඇඳගෙන ගියා කොහොම හරි නේද? හෙට අවසයකත් කරගන්න පුළුවන් වුණොත් අනිත් දෙකත් කළ හැකි. අනිත් දා තියෙනවා කොහෙද යන්න? බ්‍රිස්බෙන් නකොයිද? එහෙත් මං හිතන්නේ පාකායක දේශනයක් තියෙනවා. ඉතින් කොහොම හරි කරගන්න. කොහොම හරි බින්දුනි. ආ, මේ අපි මේ ආරාමයේද යම් සත්ක්‍රියාවක් කරපු මහත්මේ අනිත් අයගේ පහන් සංවේගයේ උදෙසා මේක කියන්න කියලා එවලා තියෙනවා. ඒක නිසා මං කියන්න. මෙතුමා කියනවා, මට ආරාමයට දෙන්න මහ සල්ලියක් තිබුණ නෑ. ඒක නිසා මම මගේ මුද්ද බැංකුවට උගස් තියලා ආරාමෙන් පැල ටිකක් ගත්තා. මං වගේ දේවල් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒක නිසා මේක ෂෙයා කරන්න එතකොට මිනිස්සුන්ට අයිඩියාස් එයි කියලා. ඒක නිසා තමයි මේක කිව්වේ. එහෙම ගන්නවා පින්ගත. පැල ටිකක් ගන්න. ගඩොල් සිමෙන්ති විතරක් නෙමෙයිනේ. ආරාමයේ හිටවන්න නාපැල 10ක් පූජා කරනවා. ඔය තියෙන එකම දැන් ඉතින් ඔක්කොම නාපැල අරන් ආවොත් එහෙම මොකද වෙන්නේ? දැන් එහෙම වෙන්න එපා. එimhe එක මහත්මේ කරපු සත්ක්‍රියාවක් කිව්වේ. ඒ මහත්මයා කියලා තියෙනවා ඒක කියන්න කියලා. මේ මහත්මයාව නෙමෙයි. ඒ කරපු ක්‍රියාව. සල්ලි නැති කෙනෙකුත් කරපු වැඩක්. ඉතින් ඒක නයි ඒකාන්තේම මෙහි ඉන්න කෙනෙක් වෙන්න බෑනේ. පිට රටක ඉන්න කෙනෙක් වෙන්න බෑ, ලංකාවේ ඉන්න කෙනෙක්. ඉතින් කරපු සත්ක්‍රියාව. අපි කියලා තියෙන සාදු නාදේ තමයි පළවෙනි එක. සල්ලි යනවද? නෑ. අනේ මේ ආරාමයේ තුල මහරහතන් වහන්සේලා 10,000ක් ලක්ෂයක් කෝටියක් බිහි වේවා කියලා සාදු නාදයක් දෙනවනම් කෙනෙක්, අන්න ඒක තමයි පළවෙනි පූජාව කරන්න පුළුවන්. ඒ පූජාව කරපු කෙනාටත් ඔය ආරාමයේ අයිතිය ගත්ත හැකි. එතනින් එහාට කරන්න පුළුවන් විදි ඕන තරම්. කෝටියක් පූජා කරන අයත් ඉන්නවා සාසනයේ. එහෙම ඉන්නවා. පුළු පුළුවන් විදියට හැම කෙනාම කරනවා. ඒක තමයි විදිය ඉතින්. ඕකේ ආය අමුතුවෙන් දෙයක් නැහැ. නමුත් මේ වගේ වැඩ පිළිවෙලවල ඔබට ඉතින් කරන්න හිතුනොත් කරන්න දවසක. හැබැයි මම මේ ආවේ ඔබට මේ ආරාමේ හදනවා ඔන්න සල්ලි දැන් දාන්න දැන් වෙලාව හරි ඕව හැම කියන්නේ නෙවෙයි. ඔබ මෙච්චර කල් කළේ මං කියලාද? කරපු අය මෙතන ඉන්නවනේ. රටවල් 44ක මිනිස්සු මේ වන සහයෝගය දෙනවා ධර්ම ප්‍රචාරයේ. මං කියලා නෙවෙයි. ඒ අයට හිතිලා. ඉතින් ඉස්සරහටත් ඔබට හිතිලා ඒව කරන්න. මේම කඩයුතු කරගෙන යන්න. අපේ මේ මේ සංවිධායක මණ්ඩලයෙන් පොඩි ඉල්ලීමක් තිබුණා. මොකද මේ සංවිධායක මණ්ඩලය ඔබට ඔබගේ අතට DVD එකක් පත් කරන්න බලාගෙන ඉන්නවා. මං හරිද? ඒ DVD එකක් තියෙනවනේ. දෙනවනේ. ඔක්කොටම දෙන්න. DVD එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දේශනා 25ක් සහ ආර්ය මෛත්‍රී දේශනාව අඩංගු. ඒ වගේම ආර්ය මෛත්‍රී පත්‍රිකාවක් අඩංගු. ඉතින් මගෙන් ඉල්ලීමක් කළා පුළුවන් නම් ආර්ය මෛත්‍රී එකපාරක්වත් වඩන්න කියලා. නමුත් මේ කාලේ වෙලාව හැටියට නම් ඒකට මේ වෙලාව සුදුසු නැහැ. ඉතින් හැබැයි ඔබ CD එක දැම්මාම ඒ CD එකේ වෙනම තැනක් කියලා තියෙනවා. අන්න එතන ආර්ය මෛත්‍රිය තියෙනවා. ඒ ආර්ය මෛත්‍රිය හොඳට අහන්න. ඒ දේශනාවකින් අහලා බලන්න මොකක්ද ආර්ය මෛත්‍රිය කියන්නේ කියලා දන්නේ නැති අය. ලෞකික මෛත්‍රිය වෙනමයි ආර්ය මෛත්‍රිය වෙනමයි. ආර්ය තත්ත්වයට පත් වෙච්ච උදවිය ලෞකික මෛත්‍රියෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ලෞකික මෛත්‍රියක් නැහැ කියලා කියනෝ නෙමෙයි, එහෙම එකක් තියෙනවා. නමුත් ආර්යයන් වහන්සේලා උදෙසා වෙනම මෛත්‍රී ක්‍රම වේදයක් තියෙනවා. ඒකට කියනවා ආර්ය මෛත්‍රිය කියලා. ආර්යයන් වහන්සේ කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙක් මේ ලෝකේ අසාරයි කියලා, මේ ලෝකෙන් මං ඉවත් වෙන්න ඕනේ, භව ගමන කෙලවර කරන්න ඕනේ කියලා අදිස්ථානයකට පත් වුණා නම් ආන් ඒ පුද්ගලයා ආර්ය කුලකට අයිති වෙනවා මිසක් තවදුරටත් ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයි. ඉතින් කල් වේලා බොහෝ ගිහිල්ලා තියෙන නිසා දැන් කියපු වෙලාවටත් වැඩියෙන් දැන් අපි කතා කරලා තියෙනවා. ඊයේ හිතන් හිටියේ කතා කරගන්න බැරි වෙයි කියලා. අමාරුවෙන් හරි කතා කළා. හෙට දවසේ තමයි ඔකට දුක ඉඳින්න වෙන්නේ. හෙටත් පුළුවන් වුණොත් අපි කතා කරගෙන යනවා. හෙට දවසෙත් මෙහෙමද දේශනාව තියෙන වෙන කොහේ හරි වෙන තැනක. හෙට දන තියෙන දේශනාව ගැන කියන්න පුළුවන් නම් හෙට උදේ හෙට විශේෂ දේශනයක් තියෙනවා ඔබගේ දරුවන්ට. ඒක ඉංග්ලිෂ් වලින් කරන්නේ. හැබැයි ඒ දේශනාව පුතේ අම්මට සලකහම් මගේ පුතේ ඒවහෙම නෙමෙයි. උන් එච්චර පල්ලයට දාන්න එපා. උන්ටත් අනිච්ච දුකනත් තේරෙනවා. අම්මට තේරුණේ දිනහට. ඒක නිසා ටිකක් අර 7 අවුරුදු වියටවත් වැඩි. මං කියන්නේ 10 වගේ. අවුරුදු 10න් වැඩි. දරුවන්ව මේ ස්ථානයට එවන්න. මේ යථා ධර්මයේ අපි ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා දැන් ටික ටික. ඉංග්‍රීසියෙන් බණ කියන උත්මයෝ දැන් හැදීගෙන එනවා. ඒ අය සිංහල දන්න නැත්තම් කරන්න බෑ. සිංහලෙන් මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ කලින්. ඊට පස්සේ සිංහල පද ඉංග්‍රීසියට නගන්න ඕනේ තව වචන දදා. මේක බාහිර දූර කාර්යයක්. ඉතින් ඒක කරන්න දැන් වැඩ පිළිවෙල යොදලා තියෙන ඉස්සරහට වසර 2050 වෙනකොට මේ මුළු ලෝකෙම පිළිගත් ආගම මොකක්ද? ආගම නෙමෙයි. දර්ශනේ මොකද්ද? බුද්ධ දර්ශනේ. මම කැට තියෙනවකට මුළු ලෝකෙම පිළිගත් දර්ශනේ බුද්ධ දර්ශනේ වෙනවා. ඒකාන්තයි. ඒ වට වෙන්න අර ඇඳගෙන යන්නේ අපි. 2020 වගේනේ ඉන්නේ. තව 30ක් තියෙනවා. මම්මලත් ධර්මයයි ඔබයි මැරෙනවද? මැරෙනවද? නැහැ. ධර්මයයි ඔබේ ඔබයි කියන දන්වැලේ කෙරෝලෙම තියෙන පුරුක කැඩුනයි කියලා. දන්වැල කැඩෙනවද? නැහැ. ඔබ ඉන්නේ ඔබගෙන් හැදෙන මහරහතන් වහන්සේලා එතනින් එහාට මේකයි කරගෙන. ඉතින් අපි ලයිලයි බලන් ඉන්නේ පින්වතුනි මේ සියලු ආශ්‍රව නසලා මේ උත්තම මහරහත් භාවයේ සාක්ෂාත් කරගන්න. ඒක උදෙසා කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න සූදානම් ඉන්නේ. අධිස්ථානය නම් තියෙන්නේ ඔය ආරාමයට කකුල තියන්න පළවෙනිදට කලින් මේ වැඩේ කරලා ඉවර කරගන්න. ඒකට අදාළව යම් කාලයක් දහම් කතා කරලා යම් කාලයක් මාව හොයාගන්නවත් නැතිවේ. ඒ කාලෙදි පිංගුතුනි උග්‍ර දූතාංග සමාදන් වෙලා මේ කටයුත්ත කරලා ඉවර කරගන්න දැඩි පරිශ්‍රමයක යෙදෙනවා. මට නිවන් දකින්න තියෙන ආශාව තරම් ආශාවක් තව කෙනෙකුට ඇතයි කියලා මං හිතන්නේ නැහැ. ඒක නිසා තමයි අඬ ගහන්නේ වරයු කියලා. එතකොට ඒක තියෙන්නේ එකේ ඉඳලා දෙකහ මාර වෙනකම්. එකේ ඉඳලා දෙකහ මාර වෙනකම් තියෙන තැන Atwood House Community Center 202 Erin Bank Crescent Atwood. ඉතින් Atwood වල තියෙන්නේ ඔබට ඔබගේ දරුවාව එතන සම්බන්ධ කරවන්න පුළුවන්. ඔබ දරුවා නිසා පීඩාවට පත් වෙනවනම් දරුවෝ කියන දේ අහන්නේ නැත්තම් ලොකු කුඩා ඕනේ දරුවෙක් අවුරුදු 10ට වැඩි එතනට ඇවිල්ලා දරුවෝතල් කරන්න බෑ අපිට. එද හුරතල් වෙන වයසේ ඉන්න දරුවන්ව ළඟ තියාගන්න පස්සේ ආයත සලකමු. අවුරුදු 10ටවත් වැඩි අපේ සිංහල වැඩිය තේරෙන්නේ නැති දරුවෝ ඉන්නවනම් අන්නේ අය සියලු දෙනා සම්බන්ධ කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කතා කරන්නේ. මේ ලෝකේ හර නැති බව, මේ ලෝකේ කිසිම සාරයක් නැති බව ඒගුන්ටත් තේරුම් කරලා දෙන්න. හැබැයි ඒගුන් තේරුම් ගත්තොත් අම්මා තාත්තා වගේ නම් නෙමෙයි. එක්ස්කියුස් දෙන්නේ නැහැ. ආතේ මට පැවිදි වෙන්න ඕනේ. දැන් ඉතින් එවන එකක් නැහැ. හෙට බින්දුවයි. නේද? එතකොට හෙටම 2:30 ඉඳලා 6 වෙනකන් තවත් මේ වගේ ධර්ම සාකච්ඡාවක් තියෙනවා ඒ ස්ථානයේදී. ඒක සිංහලෙන් කරන්නේ ඔබ වගේම තව පිරිසකට. ඔබටත් පුළුවන් ඇවිදිලා සම්බන්ධ වෙන්න. නැවත නැවත මේ වහලා භව ගමන කෙලවර කරගන්න. තමන්ගේ අහිංසක දරුවට නොකැඩෙන, නොබිඳෙන, නොමැරෙන දෙයක් දෙන්න. මේ සියලු විස්තර ගහපු පත්‍රිකාවක් මෙතන තියෙනවද නැද්ද? නැත්නම් Facebook එකෙන්ද? කොහෙන්ද දැනගන්න ඕන? ධර්මයයි ඔබයි Facebook එකෙන් දැනගන්න පුළුවන්. ධර්මයයි ඔබයි .org කියන වෙබ් අඩවියෙන් දැනගන්නත් පුළුවන්. ඔබ දන්නවනේ ඒක. දන්නේ නැති අය අනිත් අයත් එක්ක ෂෙයා කරන්න. ඒ හසේ දැනගන්න පුළුවන් හරියටම මේ මේවා තියෙන වෙලාව. ඒ වගේම පිංගුතුනි ලංකාවේ දේශනා 20 ගානක් කරන්න තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න සියලුම ආබාධිත රණවිරුවෝ ගෙන්නලා දේශනා 2ක් කරනවා. ඒ උත්තමයන්ට අපි වෙච්ච ණයක් තියෙනවා. අපි නිසා ඒ උත්තමය අපාගත වෙන්න බලාගෙන ඉන්නේ. මිනිමරුව කොහෙද යන්නේ? අපායේ. අපි නිසා මිනිමරලා තියෙනවා. මොකද බත් ටිකක් ආගන්න බැරුව නෙමෙයි. අපි රකින්න ඕනේ උත්තමයන්. ඒ සියලු දෙනා සෝතාපන්න කරන අදිස්ථානයේ ඒ අයට ධර්ම දේශනා 2ක් කරනවා. කළා ඒ අයගෙන් මම ඒ අයට මම ආරාධනයක් කරනවා හැකි සෑම වෙලාවකම ආරාමයට ඇවිදilla මේ මාර්ගය පුරන්න මගේ බත්පත දීලා හරි මාර්ගය පුරන්න උදව් කරන්න. එයි ඔබ මිනිමරුවේ මං හින්දා මට මේ ධහම අවබෝධ කරලා දෙන රට ඕනි හින්දා. එහෙනම් ඔබ සෝවාන් වෙන්න ඕනේ අපායෙන් මිදෙන්න. ඊළඟට බින්ගදෙනි පිළිකා රෝහල් 2ක සද්ධර්මයේ කතා කරනවා. හිරගෙවල් 2ක සද්ධර්මයේ කතා කරනවා. හිරගෙදර ඉන්නේ ඔක්කොම මිනිවරුව නෙමෙයි. එක මොහොතක් මිනිවරුව. ඊට පස්සේ හොඳ මිනිහෙක් ඔය ඉන්නේ. හංවඩු ගහන්න හොඳ නැහැ. මං ඒකුණ්ඩ කියන්නේ අවබෝධ කරගනියව මේවා. අවබෝධ කරගෙන උඹලා හිරෙන් නිදහස් වෙන කාලෙක ආයි ගෙදර දුවන්න එපා. දැන් ඉතින් උඹගේ ගෑනු උඹලව අතෑරලා ළමයි උඹලව අතෑරලා ඉන්නේ. සසර ගමන ඉවර කරගන්න ආරාමයට වරයෝ ඇවිල්ලා පැවිදි වෙලා භව ගමන කෙලවර කරගනි. දැන් කෙනෙක් කියන්න පුළුවන් හොරෙක් නේ එතකොට පැවිදි වෙන්නේ. තුච්චයන්ට එහෙම හිතෙන්න පුළුවන්. හොරා හොරා වෙන්නේ හොරකම කරන වෙලාවේ පිංගුතුනි. ඊට පස්සේ ආයි හොරා නෙමෙයි. ඒකයි. ඉතින් ඔය ආදී වශයෙන් ඔයිට අමතරව විශාල වශයෙන් ධර්මදේ සාකච්ඡා පවත්වනවා. ධර්මයයි.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ ස්ථාන බලාගන්න, ඒ ස්ථාන දායියවට. ඒ වගේම මගෙන් කීප දෙනෙක් ඇහුවා ආරාමයට එන්නේ කොහොමද කියලා. ධර්මයයි.org ඒ වෙබ්සයිට් එකට ගියාම ඔබට බලාගත්ත හැකි ආරාමයට එන්නේ මේ පාරවල් කොහොමද එන්නේ කියලා. ඒ ආදී වශයෙන් ඊළඟට මේ වෙලාවේ මේක සජීවීව මේ මුළු ලෝකෙම ආයි බණ අහනෝ, මේ ඒ අයට මම විශේෂයෙන්ම මේක කියන්නේ, ඔබ යම් අවධියක හිතාගත්තා නම් ආරාමයේ ගොඩනගන වෙලාවේ මමත් ගිහිල්ලා ඒකට උදව්පදව් කරනවා කියලා. දැන් ඒකට කාලේ හරි. දැන් බොහෝ දෙනා ඇවිදින්න ඒවට උදව්පදව් කරනවා. ඔබට පුළුවන් ඕනේ වෙලාවක ඇවිදින්න ඒ උදව්පදව් කරන්න. ඒකට දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ. සීක්‍රෙන් ආරාමයේ හැදීගෙන යනවා. ඔබට පුළුවන් ඇවිදින්න ඒවට සම්බන්ධ වෙන්න. ඒ වගේම තම මොන හරි බාරගත්තා නම් කරන්න, ඒ දේවල් කරන්න කාලේ හරි. ඒවට අදාළව අපේ මහත්තුරුගේ මුණ ගැහෙන්න කෝල් එකක් දීලා දැනගන්න මොනවද කරන්න තියෙන්නේ කියලා. මම මේ ඔබට නෙමෙයි කියන්නේ, මේ සද්ධර්මයේ අහන අනිත් ත්‍රිසට කියන්නේ. ඔබ අතරෙත් එහෙම බාරගත්ත කවුරු හරි ඉන්නව නම් ඒ දේවල් දැන් ඉෂ්ට කරන්න කාර්යය හරි. ඒ වගේම සිංහදිනේ දේශනා තියෙන දින ටික දැනගන්න පුළුවන් තමන්ගේ අම්මා තාත්තා වේ දේශනා වලට යොමු කරන්න. අම්මා තාත්තා මැරිලා පෙරේතයෝ වෙන්න දෙන්න එපා. ඔබ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ වෙහෙස වෙච්ච මහා උත්තමයෝ යොමු කරන්නේ දේශනාවලට. තැන් හොයලා බලලා ගෙවල් ළඟ පාතක ඔය හැරි දේශනාවක් තියෙනවනම්, පැයකින් දෙකකින් යන්න පුළුවන් තැනක දේශනාවක් තියෙනවනම් යොමු කරන්න. යොමු කළ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබට තමන්ගේ පරපුරට සීඩී යවන්න ඕන නම් අපේ මහත්තුරුන්ට කියන්න. නොමිලේ කියන ඕනේ තැනකට සීඩී යවනවා. ඒ ඔක්කොම කරන්නේ ඔබ වගේ පිරිස්. අල්ලි හම්බ කරලා යම් කොටසක් සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදෙසා ලය මඩල පූජ කරපු පිරිස. වචන වලට නෙමෙයි. සමහර අය ඉන්නවා පඩියම මේකට හරවපු. හැබැයි පත්‍රේ වැටෙන්නේ නැහැ. තමන්ගේ මුළු පඩියම මේකට හරවපු. වයිෆ්ගේ පඩියෙන් ජීවත් වෙනවා, හස්බන්ඩ්ගේ පඩිය හරවලා. මොකටද? ධර්ම ප්‍රචාරය සඳහා. ඉල්ලන තරමක් සීඩී ඔක්කොම බෙදෙනවා. අහලා දිනවද මේකට කලින් ඔය වගේ එක? ඒකයි කියන්නේ පින්වතුනි, කාලේ ඇවිල්ලා තියෙන්නේ. අනේ පින්දු මහ සිටුතුමාටත් එන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. අපි සමාධියට නම් දැකලා තියෙනවා එහෙම කෙනෙක් පහළ වෙන්න ඕනේ කියලා. ඔය ආරාමයේ උදෙසා. ඔය බුදුන්ගේ කල ජේතවනාරාම වැඩබිම ඔය හැදෙන්නේ. හුදෙක්ම නිවන් පිණිස පමණයි. බෝධි පූජා පිණිස නොවේ. හැබැයි බෝධි පූජා තියන්න ඕන වුණොත් එන්න. එහා පැත්තේ පන්සලක් තියෙනවා, මෙහා පැත්තේ පන්සලක් තියෙනවා. ඔය දෙකෙන් ඒක බෝධි පූජාව තියාගන්න පුළුවන්. ඒක තියලි විරලා ඒකේ පිනුත් අරගෙන එන්න. ඇවිල්ලා මම තියන්නම් හොඳ බෝධි පූජාවක්. කෙලින්ම සසර ගමනින්ම නිදහස් වෙලා යන්න. මම හෝ එතන ඉන්න උත්තමේ කවුරු හරි. හරි. එහෙමනම් අපි මේක අදට හමාර කරමු. ඒ හමාර කරන්නේ ඒ පුණ්‍යානුමෝදනාවක් කරන්න ඕනේ. ඔබ දන්නවා පිංගතනි, අපි මේ ආර්ය කුලකයට පත් වෙච්ච දවසේ ඉඳලා සීල දෙනා සිහිපත් කළා, පුණ්‍යානුමෝදනා කරනවා. නිකන් උඩින් පල්ලෙන් ගහලා දාන්නේ නැහැ. මේ පිණින් පෝෂණය වන, පිණට සතුටු වන මේ සීල දෙනාව සිහිපත් කළා, පිං අනුමෝදන් කරන්න අපි වැඩ පිළිවෙල කරනවා. හොඳයි. එහෙමනම් සීල දෙනාම මේ කියන අයව සිහිපත් කළා, තමන් විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මියෝ කුසල සම්බාර ධර්මියෝ ඒ අය කෙරෙහි විහිදුවල පතුරුදාරින් පළමු කොටම සිහිපත් කරගන්න. සාස්ත්‍රුන් වහන්සේ වදාරන්ට සිටේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ සද්ධර්මයේ ලෝකේ වරා ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසව සිහිපත් කරගන්න. ඒ වගේම පිංගුතුනි, ඒ සද්ධර්මයේ ප්‍රචාරය කිරීමේලා අපකැප වෙලා කටයුතු කරන්නා වූ අනිකුත් වූ භික්ෂුදේ සිවණක් පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ඒ අය විශේෂ විහිදුල පතුරුලරණී පිං විහිදී පැතිරියාමෙන් ඒ උත්තමයෝ මේ අද්භවිය තුළදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියන සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න, එදා ඈත අතීතයේ ඉඳලා සාත්‍රුන් වහන්සේගේ සද්ධර්මය මුග පරම්පරාවෙන් පැවතගෙන ඇවිදලා එදා මාතලේ අලුයෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා අපකැප වේලා කටයුතු කළා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරගෙන ඔබ සිහි රැස් කරගත් ආ වූ පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි වීදූල පතුල් හරිනේ පිං හිදී පැතිරියාමෙන් ඒ උත්තම පිරිස මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුල දීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතුවේ ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලුම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලා ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීරුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔපිසින් රැස් කරගත් ආ වූ පුණ්‍ය සම්බාර ධර්මිය කුදල සම්බාර ධර්මිය ඒ අය විශේෂ වීදුල පතුරුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරි চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නවින් ජම්මාන්තරගතවන් හිතුණා වූ සීලම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාතියෝ හිත මිත්‍රාදීෝ දුවා දරුවෝ ඔය සීල දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම මේ අත්බැවි විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඥාති ගුරුවරු හිත මිත්‍රාදීන් වෙච්ච සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ ඉදින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරේ වීදුල පතුල් හරිනේ පිං විහිදී පැතිරී යාමින් ඒ අය යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත දෙවෙනි නිසැනි සීම ලබත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං වැඩි මොහොතකට සිහිපත් කරගන්න මේ දකල්ප 91ක් ඇතුළත තමන් විසින් අවැඩ අසාදාන්නට ලක් කළ අද ඔබව මරනවා කපනවා කොටනවා කියාගෙන වෛරයෙන් ක්‍රෝධයෙන් බසු වෙලා මැරිලා ගිහිල්ලා අද ඔබ කෙරෙහි ඇවිදින්න ඔබගේ ගමනට බාධා පවුණු නම් ලෞකික ජීවිතයට බාධා පවුණු නම් අන්නේ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුදල ගංගා ඒ අය කෙරෙහි විහිදුල පතුරුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අය අභව ස්ථානයෙන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැර සීම ලබත්වා කියලා සාදු කියලා යනත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංවිතිනි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා පතුරවනවා සද්ධර්ම ප්‍රචාරයෙන් අපකැප කරලා කටයුතු කරන්නා වූ ඒ සීලුන් දෙනාව සිහිපත් කරන් තමන් විසින් වේදමාන්තයෙන් හරි හම්බ කරගන්නා වූ ධනය විය පැහැදම් කළා ඒ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ උදෙසා අපකැප වෙලා කටයුතු කරන්නේ සීලුන් දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ ජීවතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දීනන් ඔය සීලු දෙනාව සිහිපත් කරගෙන ඔබේ සින් රැස් කරගත් ආ වූ පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි වීදුල පතුරුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අයට යම් කිසි ග්‍රහ අපල උපද්‍රව දෝෂ ආන්දේකාර තියෙනවා නම් ඒ සීල දෝෂ ආන්දේකාරයන් ගසා දූරින් භූත වේවා අස්වා කටවා හෝවා ඕල් දෙවසක සංඛා දෝෂ ආන්දේකාර තියෙනවා නම් ඒ දෝෂ ආන්දේකාරයන් ගසා දූරින් භූත වේවා යක්ෂ බෙත පිතාජ මලගේ කුම්බාණ්ඩ ආදී වෙද විනියා වූ දෝෂ ආන්දේකාර තියෙනවා නම් ඒ සීල දෝෂ ආන්දේකාරයන් ගසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාධනීය තුලදීම අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී ආහාරයෙන් පානයෙන් සන්තර්පින වුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති සීලයක් සමාදන් වෙලා ඉන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්නේ නැති එවනම් ඒ ආහාර පාන සකස්මීලා එදා ඈත අතීතයේ ඉඳලා බැවු අමුණු සකස් කළ ඇලවේලි සකස් කළ කුඹුරු වපුරල ගොයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල වෙලා එනකන් අප කැප වෙලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සීල දෙනාව සිහිපත් කරගන්න. ඒ වෙලෙම මිය පෑදම් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සීල දෙනාව සිහිපත් කරගන්න. ඒ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ ඉදින් රැස් කරගත් ආ වූ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුල පතුල හරිනේ පිං විහිදී පෙත්‍රී යාගේ නේ සීල දෙනාම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මැදි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩ නැගීම නිසා. එමනම් මේ ස්ථාන භූමි ගොඩ නැගීමේලා ගඩොලක් ගඩොලක් ගානේ මේ ස්ථාන වලට ගෙනහල්ලා බැඳලා කළා සකස් කළා වූ සීලෝ දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන ගැනීම සඳහා යම් කිසි මුදලකින් හදලකින් ආධාර කරා වූ ඒ සීලෝ දෙනාව සිහිපත් කරගෙන ඔබ සින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරේ වීදුල පතුරුල හරින් ඒ පින් විහිදී පැතිරී යාමේ නී අය නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒවගේ පින්වතුනි මොදකට සීපත් කරගන්න අද මේ ස්ථානයේ ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී බොහෝ ඈත ප්‍රදේශවල මේ ස්ථානෙට එන්නේ නැති යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා. මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා. ගුවන් යාන ආදී වශයෙන් දේවල් මනාකොට සකස් වෙලා තියෙන නිසා අපිත් මේ ස්ථානෙට පහසුවෙන් ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුදුම් වුණා. ඒ වගේම පින්වතුනි මේ සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. අද මේ වෙලාවේ සජීවීව මුළු ලෝකයේ ඉන්න සියලු දෙනාටම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සියලු දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසක් සහ ඒ අයගේ අන්තේ වාසික පිරිසක් විසින් ලෝකෙ ඉදිරිපත් කරපු දායාද නිසා. එමනම් ඒ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින්න යන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අයගේ දේවිය තුළ වතුර ලරණේ පින් වී දීපතිරියාමෙන් ඒ අය යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදේවා. අජරාමර සංඛ්‍යාත නිවෙන නිසා සීම ලබත්වා කියලා සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ කතා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, සීලාදී ගුණ ධර්මයන් පුරාගත සාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගරුත්වයෙන් යුතුව බුද්ධ පූජා පැවැත්වුවා. මේ සීරු දේ කරගෙන අප්‍රමාණ කුසල ධර්මයක් රැස් කරගෙන ඉන්න වෙලාවේ පින්වතුනි ඔබ සීලු දෙනාම එකම හිතකින් ප්‍රාර්ථනා කරන්න ශ්‍රී ලංකා ද්වීපයේ ජන්බුද්වීපයේ කියලා කිව්වේ මේ මහා පෘථුවියට. එහෙනම් මේ මහා පෘථුවිය තුල රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා සාදු කියලා ඒ පින අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි අනන්ත මහා පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සීලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්බැවිය තුලදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.